හොඳයි පින්තුනි. සුබරුදු පරිදි දාම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති, මාර්ගඵලයන් අවබෝධ කරගන්නට කැමැති දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන ආ වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම පින්වතුනි, ඔබගේ ඉෂ්ටකාමී දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී මේ දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම පින්වතුනි, ඔබ නමින් ජම්මාන්තරගත වන්ටෙජිච්ච ඒ ඥාති හිත මිත්‍රාදීන් වත් සිහිපත් කරගෙන එයාටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා යම් කිසි අභවී ස්ථානයක ඉන්නවා නම් ඒ ඥාති මිදෙන්න කියලා. එනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනා ඒ අයව සිහිපත් කරලා එයාට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා පළමුව අදිෂ්ඨාන කරන්න මේ ශ්‍රී සද්ධර්ම දේශනාව තුළ තමන්ට අවබෝධ වෙච්ච යම්කිසි දහම් කාරණාවක් තියෙනවා නම් ඒ සද්ධර්ම කාරණාව අවබෝධ වේවා කියලා, ඒ වගේම තමන් යම් මාර්ගඵලයක සිටිනවා නම් ඊළඟ අමාර්ගඵලයේ උදෙසා මේ සද්ධර්ම දේශනාව හේතු වේවා කියලා, ඒ වගේම පින්තුනි තමයි යම් කිසි ආර්ය උපවාදයකට ලක් වෙලා තියෙනවා නම් අතීත සංසාරයක් තිස්සේ අන්නේ ආර්ය උපවාදයෙන් අත්මිදී මුදෙසා ඒ උතුම් ආර්යයන් වහන්සේලා කමා කෙරෙත්වා කියලා අදිස්ථාන කරන්න සීල දෙනවා. හොඳයි පින්තුනි, මුලින්ම අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා, ඒ ගැනත් පොඩ්ඩක් කතා කරලා ඉන්න ඕනේ. පින්තුනි, අපි ගිය සතියේ ඔබට දැනුදුන්නා යම් කාරණාවක්. ඒ කාරණාව තමයි මේ ධර්මයයි ඔබයි සද්ධර්මයේ ශ්‍රවණය කරලා හෝ ඒ වගේ සද්ධර්මයේ දේශනා කරන උත්තමයන්ගේ සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ වගේ කියලා කිව්වේ. සාතරුන් වහන්සේගේ ශාසනය විවිධාකාර පැතිකඩවල් වලට නැඹුරු වෙලා තියෙනවා. ඉතින් ඒ පැතිකඩවල් ඔස්සේ විවිධ භික්ෂුන් වහන්සේලා ඒ සද්ධර්මයේ දේශනා කරනවා. නිවන අරමුණු කරගත්ත වැඩි පිළිවෙලක ඉන්න උත්තමයොත් ඉන්නවා. ඉතින් ඒකසේ හෝ වේවා, ඒ නිවන අරමුණු කරගත් සද්ධර්ම ශ්‍රවණය කරලා ඊළඟ අඩිය තියන්න. ඒ තමයි දැන් ඉතින් ඇති. මේ ගිහි ජීවිතේ රමණේ කර කර හිටිය ඇති කියලා අවබෝධයට ආපු පිරිසක් කරපු ඉල්ලීමකට අනුව අපි ආරාමයක් ඉදි කරන්න කටයුතු සූදානම් කරගෙන යනවා. ඊට සති අපි ඒ ගැන කිව්වා. මම නැවතත් මේ ඒ කියන්නේ මේ දේශනාව ඇතුළේදී ඔබට ගොඩාක් දේවල් දැනගන්න හම්බ වෙයි. පළමු කොට මම ඉල්ලලා හිටිනවා මේ මගේ මූණ ඉස්සරහට ඇවිල්ලා බණ අහන අය හිත රිද්ද ගන්න එපා. මම මේ කියන කිසි දෙයක් කරෙහි සුපර් මාකට් එකකට ගියා වගේ ඉන්න. ඒ කියන්නේ අවශ්‍ය දේ විතරක් ගන්න. සුපර් මාකට් එකකට ගියාම සුපර් මාකට් එකේ තියෙන ඔක්කොම බඩු ගෙදර අරන් එන්නේ නැහනේ. අවශ්‍ය දේ අවශ්‍ය පමණට ගන්න. එතකොට හරි. සීනි ගෝණියක් තිබ්බා කියලා සීනි ගෝණිය කරේ තියන් එන්නේ නැහැ. සීනි කිලෝ එකක් අරගෙන එන්නේ. ඒක නිසා මොකද හේතුව? පින්වතුනි සීනි ගෝණිය නැයත් ඉන්නවා. ලොකු කඩයක් එහෙම දාලා නම් එහෙම. එතකොට යා සීනි ගෝණියක් ගන්න බෑ. ඒක නිසා සුපර් මාකට් එකේ සීනි ගෝණිත් තියලා තියෙනවා. හැබැයි Tamanට අවශ්‍ය පමණට ගන්න. නැත්තම් එහෙම සුපර් මාකට් එකත් එක තරහා හිතෙනවා. ඉතින් මම මේ කියපේ ඔබට හොඳට තේරෙන්නේ නැති. ඉතින් මම මේ සමගද මට අද මේ සද්ධර්මයේ කතා කරන්න වෙනවා. අද නෙමෙයි එදා ඉඳලා මේකයි. මේ සමහර පිරිස් සද්ධර්මයේක දවසක් ශ්‍රවණය කරලා බැන බැන යනවා ඇති. ඒක තමයි ඉතින් ස්වභාවය. ලෝකේ යථාර්ථය කියන්න හරි අමාරුයි. ලෝකේ යථාර්ථය කියනකොට ගොඩාක් පිරිස්වලට ඒ මානෙයට පහර වැදිලා ඒ අය ටිකක් හිතනරක් වෙන්න පුළුවන්. පාඩු වෙන්න පුළුවන්. නේද? දැන් බොන්න එපා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? බාර්කාරය ඊට පස්සේ හාමුදුරුවන්ගේ මරණනේ හදන්නේ. ඇයි? බොන්න එපා කිව්වා කියලා මේසුත්. දෙහෙම කටයුත්තක් තියෙනවා. ඒක නිසා පින්වතුනි අද දේශනාවේදී විවිධාකාරයේ කරුණු කාරණා කතාවේ ඒ කරුණු කාරණා පෞද්ගලිකව කවුරුත් ගන්න යන්න එපා. අවශ්‍යයි විතරක් පෞද්ගලිකව ගන්න. මොකද මේ ඉස්සරහා ඉන්න අයට ටිකක් සැරෙන් වදින්න පුළුවන් මේක ඉතින්. බන මේ YouTube එකේ හරි ඔය කොයි විදිහක හරි අහන අයට වඩා ඉස්සරහා ඉන්න අයට මොකද රස්නේ වදිනවනේ. ඒ රස්නේ වදිනකොට ඒක තේරෙන ගතිය වැඩි. එතකොට ඒක නිසා මම ඔබ වරමුණු කරලා හැම මෙතන ඉන්න කිසිම කෙනෙක්ම අරමුණු කරගෙන සද්ධර්ම දේශනාව කරන්නේ නැහැ. ඒක නිසා කරුණාවෙන් ඒකත් බලන්න. පින්තුණි ඉතින් මේ වැඩපිළිවෙලේදී අද මේ වෙනකොට අපි තාම මං හිතන්නේ මේ ගැන කවුරු දන්නේ නැහැ. අපි එක සතියක්, ඒ කියන්නේ ගිය සතියේ අපි මේ ගැන සඳහන් කළා. ධර්මයයි ඔබයි සද්ධර්මයේ ශ්‍රවණය කරන පිරිසට මොකද පින්වතුනි මේ වෙනකොට මාර්ගඵලලාභින් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. අරහතුන් වහන්සේලා කියලා නෙමෙයි මම කියන්නේ, මාර්ගඵලලාභින්, ඒ කියන්නේ සෝතාපන්න ඵලයේ ඉක්මවපු උත්තමයෝ බොහෝ ප්‍රමාණයක් ඉන්නවා විවිධ රටවල්වල. අද මේ වෙනකොට පින්වතුනි අපි අදහස ඒ අයට දුන්නාම මොකද ඒ අය වෙනුවෙන් තමයි මේ ආරාම ඉදි කරන්නේ. මම මේක කියන්නේ ඔබගෙන් ආධාරය ඉල්ලන්නේ එහෙම නෙමෙයි. ඒවට අදාළ මම ඔබට කිව්ව ගිය සතියේ ලොකු කමකට ඒව නෙමෙයි කියන්නේ. ඒ ආරාම හදන්න ඒ වැඩ කටයුතු වලට අපි අපේ සියලුම ධනෙ දානවා. සියලුම ධනෙ. තියෙන සියලුම ධනෙ දානවා ඒ උත්තම පිරිස උදෙසා ඒක කරන්න. ඒකයි අපි මේ ආධාර හිඟා කරන වැඩ පිළිවෙලක හිම නෙමෙයි ඉන්නේ. ඒක සාසනයේ පැවිදි වෙන පිරිස තමන්ගේ දේවල් ඒ සාසනයට ලියලා තමයි එන්නේ. එතකොට ඉතින් ආයේ කාගෙන්වත් හංගන්න දෙයක් නැහැ. ඉතින් පින්වතුනි කොහොම හරි මේ වෙනකොට 20කට කිට්ටු ශ්‍රේෂ්ඨ පින්වතුන් පිරිස ඒ උත්තරීතර පැවිද ලබා ගැනීම අපේක්ෂාවෙන් ඉන්නවා. ඒ තාම මං හිතන්නේ ලංකාවෙන් දෙන්නෙක් හැරෙන්න නැත. මොකද ලංකාවේ තාම මේක දන්නේ නැහැ. ඔක්කොම පින්වතුනි එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, බෙල්ජියම් ආදී ඊළඟට කටා ගෘහ සේවිකාව නෙමෙයි. කම්පියුටර් ඉංජිනියර්ස්ලා වගේ පිරිස්. ඒ සඳහා අපෙන් ඉල්ලීමේවල තියෙනවා. කරුණා කරලා අපිට ඒ පැවිද්ද සඳහා ඒ කටයුතු සකස් කරලා දෙන්න කියලා. මම ඔබට මේවා කියන්නේ පින්වතුනි මෙන්න මේක තමයි සම්බුද්ධ ශාසනය ආචාර්යය. සම්බුද්ධ ශාසනයක් තියෙන්නේ පෙරදිච්චෙවුන්ට නෙමෙයි. ඒක තියෙන්නේ දින ණයට. දින ණයට තව දිනන්න තමයි ඒක තියෙන්නේ. ඔය නන්දිලා ඉන්න 20න් එක්කෙනෙක්ගවත් අම්මා මැරිලා මහාන වෙනව නෙමෙයි. තාත්තා මැරිලා මහාන වෙනවත් නෙමෙයි. ගෑණි මැරිලා මිනිහා මැරිලා මහාන වෙනවත් නෙමෙයි. ළමයි මැරිලා මහාන වෙනවත් නෙමෙයි. තමන්ට මේ ලන්ඩනයේ තියෙන ගෙවල් විකුණලා ඒ දේවල් සාසනයට පරිත්‍යාග කරලා දරු පිරිස එක්කම සසුන් ගත වෙන්න බලාගෙන ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා. තමන්ගේ දරුවෝ සීළු දෙනත් එක්කම පරදිලාද? මොකද්ද පරදින්න තියෙන්නේ? රස්සාවේ බොහෝම ඉහළට ගිහිල්ලා බොහෝම හොඳට සල්ලි හම්බ කරගෙන ගෙවලුත් අරගෙන ඉන්න තරුණ යුවල් එතනට යන්න බලාගෙන ඉන්නවා. ඔය එක්කෙනෙක්වත් පින්වතුනි පරදිච්ච ෆිරිස් නෙමෙයි. ඒකයි මම ඔබට ගිය සතිය දේශනාවේදී කිව්වේ මේ සම්බුද්ධ ශාසනයේ තියෙන පරදිච්චයුන්ට නෙමෙයි ගෑණි මැරිච්ච මිනිහා මාගාවට ආවොත් පැවිදි කරවන්න කියලා. යම් දවසක මං ඌ යවනවා කපු මහත්තයෙක් ගාවට. මොකටද? තව ගෑණියෙක් හොයාගනින්. උඹට ප්‍රශ්න වෙලා තියෙන්නේ ගෑණියෙක් නැති එක. නමුත් සම්බුද්ධ ශාසනයක් තියෙන්නේ ගෑනු නැති උන්ට දුක සුනී කරවන්න නෙමෙයි. මම මේ කියන එක ටිකක් සැරට වදින්න පුළුවන්. අද සම්බුද්ධ ශාසනයේ මේ ඉරණම උදා කරලා තියෙන්නේ ඔන්න ඔයගේ පිස්සු පිරිස්. ඔබ කියන්නක මට මහන වෙන්න ඕනේ කියලා. කියපු ගමන් ඔබගේ යාළුවා මොකක්ද අහන්නේ? ඇයි පෞලි මොකක් හරි ප්‍රශ්නයක්ද? ඇයි හස්බන්ඩ් තියනවද මොකක් හරි ෆෑන් එකක්? ඇයි ගෑණිවිට වෙන කොහොම මොහේ හොර මිනිහෙක් ඉන්නවද? ඇයි උඹට ඔහොම වෙලා තියෙන්නේ? ඕවා තමයි අහන්නේ. මෙන්න ශ්‍රී සම්බුද්ධ ශාසනයට ගිය කලපින් මේ කල එහෙම උදා වෙලා තියෙන්නේ අමන පිරිස් මේ ශාසනේ ඉන්නේ නේද? ඉතින් මෙතනින් එහාට තින්වදිනේ අමන පිරිස් මේ ශාසනයට එන්නේ නැහැ. මොකද හේතුව? උගත් බුද්ධිමත් පිරිස් මේ ශාසනය අරක් ගන්න යන්නේ. දසදහසක් භික්ෂූන් වහන්සේලා තව අවුරුදු 10ක් ඇතුළත ලංකාවේ බිහි වෙනවා. ඒ දසදහසක් භික්ෂූන් වහන්සේලා බිහි වෙන්නේ පින්වතුනි නිවන් දකින්න ආපු පිරිස්. ඒ කාන්තේම නිවන අරමුණු කරගෙන නිවන් දකින්න ගිය පිරිස්. බොහෝම උගත් බුද්ධිමත් පිරිස්. ඒ වගේම හොඳට සල්ලි තියෙන පිරිස්. මම මේ කියන්නේ සල්ලි තියෙන්න ඕනේ නැහැ මහන වෙන්න. එහෙම එකක් ගැන නෙමෙයි කියන්නේ. සල්ලි නැතුව කන්න නැතුව ගිහිල්ලා මහන වෙන පිරිස් නෙමෙයි මේ ඉන්නේ. මේ කවුරු? කවුරුත් ජීවිතේ අසාර්ථක වෙලා නෙමෙයි යන්නේ. එකම එක දෙයක් ලබා ගන්න බැරි වෙලා යන්නේ. දැන් මම මේ ඔබට මේක කියන්න හේතුව තමයි එක මහත්මෙක් අපෙන් පැවිද්ද ඉල්ලලා තියෙනවා. අපෙන් හේවත් ඉතින් මේ වැඩ කටයුතු කරන්නේ උත්තමයන්ගෙන් පැවිද්ද ඉල්ලලා තියෙනවා. ඒ මහත්මයා ඒ පැවිද්ද ඉල්ලලා එවපු ලිපියක් තියෙනවා. මම ඒක ඔබට කියන්නම් ඔබගේ දැන ගැනීම පිණිස. බොහොම දීග ලිපියක්. මෙවන් ලිපි ගොඩාක් තියෙනවා. නත්ම එක ලිපියක් ඔබට කියන්න. මේවා කියන්න හේතුව තමයි පින්වතුනි. පිරිස් බලාගෙන ඉන්නවා කොයි වෙලාවේද මේ සාරත්වය හොයන්නේ කියලා. රටෙන් රටට මාරු වෙවි සාරත්වය හොයනවා. මේ සාරත්වය ඉතින් මුණ ගැහෙන තැනක් නම් නැහැ. ඉතින් අන්න ඒව අවබෝධ කරගත්ත පිරිස් පින්වතුනි වහවහ මෙතනින් අයින් වෙනවා. තව සමහර පිරිස් ඉන්නවා ඉතින් තාම සාරත්වය හම්බ වෙලා නැහැ. ඒක නිසා සාරත්වය යනවා. මම මේ හැම එකක්ම ඔබට කියන්නම්. මම ඒකයි කියේ මම කියන දේවල් වලට හිත රිද්ද ගන්න යන්න එපා. මම මේවා කියන්නේ පින්වතුනි ඒ අදාළ පිරිස් වලට විතරයි. සීනි ගෝනි පිටින් තමයි අද ඔබට දෙන්නේ. ඔබ සීනි කිලෝ එකක් විතරක් අරගෙන පැත්තකට වෙන්නේ ඒක තමයි කරන්නේ අවශ්‍ය පිරිස්. අවශ්‍ය පිරිස් ගෝණියම ගන්න. නැත්තම් එහෙම විවිධාකාර ප්‍රශ්න නැගෙන්න පුළුවන් හිතේ. තෙරුවන් සරණයි. දෙපලකට දාව 1982 උපත ලද මා පවුලේ එකම දරුවා වෙමි. කුඩා කල සිටම ධාර්මික පරිසරයක් තුලින් හොඳින් ජීවත් වුනේමි. වසරේදී මා වල කොලෙජ් එකකට ඇතුළත් වුනේමි. එහිදී මට මගේ බිරිඳ හමු වුණා. අපේ පළමු හමුවීමෙන්ම දරුවන් නොහදා සිටීමට අපි තීරණය කළෙමු. එදා අපි එහෙම තීරණය ගත්තේ ලොකු අවබෝධයකින් නොවේ. නමුත් අද වන විට අපි එම නිසා සතුටින් ධර්මයේ හැසිරෙමින් සිටිමු. මගේ පියා ධර්මයේ ගැන ලොකු අවබෝධයකින් සිටි කෙනෙක්. එයාට වසර ගණනාවක පටන් පැවිදි වීමට ආසාවක් තිබුණා. අම්මත් නිතරම එයත් පැවිදි වෙන බව පැවසුවා. මම මේවා කියන්නේ පින්වතුනි ඔබ දකින්නේ මේ ලෝකේ අල්ලගෙන ලෝකේ කන්න හදන පිරිස් විතරයි. තව පිරිස් ඉන්නවා. එම අතරතුරේ මේ මම විවාහ ජීවිතයට ඇතුල් වුණා. මගේ වයිෆ් සමග අපි දැන් දෙසැම්බර් වල මගේ අම්මා පැවිදි වුණා. එතකොට මේ දැන් කන්න බොන්න නැතුවද පැවිදි වෙලා තියෙන්නේ? නෑ. එහෙනම් ඒවෑම් පින්වතුනි අපි අයින් වෙන්න ඕනේ. කන්න බොන්න නැතුව පැවිදි වෙලා නෙමෙයි මේ අම්මා. පුතා බිම් වල ඉන්නේ. පෙන්ෂන් දෙකක් තියෙනවා දෙන්නට. එහෙනම් තව මොනවටද මේ කන්න බොන්න නැති වෙන්නේ කොහොමද? නිවසක් තියෙනවා ඉන්න. 1.17 තාත්තා පැවිදි වුණා. එහෙනම් දැන් අම්මයි තාත්තයි දෙන්නම පැවිදි වෙලා. පරම ශ්‍රේෂ්ඨ පවුලක්. දැන් අම්මට වයස 58, තාත්තට 61. ඔවුන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ උනේ තේරෝ. මගේ පියා දැන් මේ ආරණ්‍ය සේනාසනයක වැඩවසනවා. අම්මා ඉවසේ සිට ධර්ම මාර්ගයේ හැසිරෙනවා. තිල්මෑණියක් වහන්සේ නමක් වශයෙන්. මටත් වසර ගණනාවක පටන් පැවිදි වීමට ආසාවක් තිබුණා. 2017 මම ඩිප්ලෝමා එක ඉවර කරලා ඇවිත් වට ගියා පැවිදි වීමට. මම මේක තියෙන නිසා ඒ නමක් කිව්ව මිසක් හොඳක් හෝ නරකක් ඒව ගැන ප්‍රකාශයටපත් කරන්න නෙමෙයි කියන්නේ. නමුත් එදා මට එම පැවිද්ද ඇතුල් වීමට නොහැකි වුණා. එම පැවිද්දට ඇතුල් වීමට නොහැකි වුණා. පසුව මම එම වසරේදීම විවාහ ජීවිතයට ඇතුල් වුණා. නමුත් අපි බබාලා හදන්නේ නැහැ කියලා කියන තැන හිටියේ. දැන් මම මේ පුද්ගලයා කවුද කියලා කියන්නේ නැති නිසා තමයි මේ පුද්ගලයා ලියපු එක මේ කියන්නේ. මමවත් දන්නේ නැහැ කවුද පුද්ගලයා කියලා. මොකද මේ කිසිම කෙනෙක් එක්ක ඍජු සම්බන්ධතාවයක් මගේ නැහැ. මේ මහත්තුරු තමයි ඒව ඔක්කොම සම්බන්ධතා තියාගෙන ඉන්නේ. මගේ වයිෆ් නමුත් මැරිකලාට පසුව එයාගේ පවුලේ අය බුදුදහම වැළඳ ගත්තා. ඔබ අහලා තියෙන මොනවා වුණා කියලා සාමාන්‍ය අනිත් පැත්ත වුණා කියලා. එම සඳහා මගේ දෙමාපියන් ගොඩාක් කැප වුණා. අපි ධර්මයේ ඉගෙන ගත්තේ නමුත් මීට මාස 5කට පමණ පෙර අහම්බෙන් ධර්මයයි ඔබයි අහන්න ලැබුණා. අපේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙන්න ගත්තා එම දේශනා අහද්දි. මොකද ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනා. ශාස්ත්‍රුන් වහන්සේ තමයි අපේ ගුරු. අහද්දි මගේ වයිෆ් ගොඩාක් වෙනස් විදියට හිතන්න පුරුදු වුණා. මගේ සිතේ වසර 9ක පමණ තියෙන පැවිදි වීමේ ආසාව ගොඩාක් වැඩි වුණා. මේ ලෝකයේ තුල ඇති අසාරත්වයත් සිතේ දෝංකාර දෙන්න ගත්තා. ලෝකේ මොන රටක සිටියත් කොපමණ සැප පසුපස හඹා ගියත් මේ වගේ තියෙන හරසුන් මේවායේ තියෙන හරසුන් බව ටික ටික පෙනෙන්න ගත්තා. පැවිදි වීමේ කැමැත්ත තව තවත් වැඩි වුණා. මගේ වයිෆ් පවා අපි දෙන්නම ගිහින් පැවිදි වෙමුද කියලා සමහර වෙලාවට අහන තරමට එයත් වෙනස් වුණා. අපි දෙන්නගේ ජීවිතවලට මේ ආලෝකය ලබා දුන්නට ඔබ සැමට ගොඩාක් පිං. මම මේවා පොඩි පොඩි වෙනස්කම් කරනවා. මොකද පින්වතුනි මේ එකක්වත් මම පෞද්ගලිකව ගන්න කැමති නැහැ. ඒක නිසා ඒව විතරයි වෙනස් කරන්නේ, අනිත් ඒවා නෙමෙයි. ඔබතුමන්ලට ගොඩාක් පිං. ඉතින් මම දැන් කැමැත්තෙන් ඉන්නේ ඔබතුමන්ලා සමග මේ ශාසනයට ඇතුළත් වෙන්නට. මටත් අවස්ථාවක් ලබා දෙන්න කියලා ගොඩාක් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබ වෙනුවෙන් තමයි මේ දෙම ගොඩනගන්නේ. සමහර විට මගේ වයිෆ් මා සමග සාසනයට ඇතුල් වෙන්න පුළුවන්. නැතිනම් ටිකක් පහුවෙලා හරි එයි කියලා හිතෙනවා. මගේ වයිෆ්ට එයාගේ ගෙදරින් ටිකක් අමාරු වෙන්න පුළුවන්. වයිෆ්ගේ අම්මා විතරයි දැනට අපි පැවිදි වෙනවට කැමති. මං හිතන්නේ එතනින් එහාට එච්චර අවශ්‍ය නෑ. මගේ දෙමාපියන් ගොඩාක්ම සතුටුයි මම මේ ගන්න තීරණයට. එයාලගේ ඩ්‍රීම් එක අපි ඔක්කොම පැවිදි වෙලා පැවිදි වෙන්න ලැබෙනවා නම්, එම වගේම මම පැවිදි වුණායින් පසුව අපේ ඒ දේවල් ශාසනයට පූජා කරනවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි ශාසනයේ හරය. දැන් මොකක් පැරදිලාද? වයිෆ් මැරිලාද? ළමයි හැදෙන්නේ නැද්ද? අන්න ඒවයි පින්වතුනි තියෙන්නේ. සමහරව ඉන්නවා ශාසනයට අවිල්ල ඔහි ඉන්නවා. මම මේ මං ආයි සැරයක් කියනවා පින්වතුනි, මේ එක්කෙනෙක්වත් අරඹයා මොකද මන් දන්නේ නැහැ මේ ඉන්න කවවත්. එහෙම. ඒක නිසා වැරදියට ගන්න එපා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් පින්වතුනි ළමයි නැතුව ඇවිදින්න. ආපි දැන් ශාසනයට සේවය කරමු හැදුව හැදුව හැදෙන්නේ නැහැ. දැන් ශාසනයට සේවය කරමුත් හිතෙන පිරිසක් ඉන්න පුළුවන්. ඉතින් ඒ අයත් බොහොම ශ්‍රේෂ්ඨයි පින්වතුනි. මේ ශාසනයට ඇවිදින්න. මේ සාසනික ක්‍රියාදාමයේ යම් ප්‍රමාණයකින් හරි යෙදෙනවා නම් පින්විතුනේ ඒ අය ශ්‍රේෂ්ඨ පිරිස්. ඒක නිසා ඒ අය මේ කාටවත් පහර ගහනවා නෙමෙයි. නමුත් පින්විතුනේ ඔබට පේනවා පින්විතුනේ මේ සම්බුද්ධ සාසනයක ඵල ප්‍රයෝජනෙ ගන්න ඉදිරියට එන පිරිසක් ඉන්නේ. මම මේවට ඔක්කොටම හේතු ඔබට කියන්නම්. ඊළඟට පින්විතුනේ මේ තීරණ වලට එන්න බැරි අයට වෙන දේවලුත් කියන්නම්. අන්නේ කියනකොට පොඩ්ඩක් පරිස්සමින් ගන්න. මේ තීරණ වලට එන්න පුළුවන් පිරිසක් ඉන්නවා, ඒ වගේම එන්න බැරි පිරිසක් ඉන්නවා. අන්න ඒ එන්නේ ඒ කටයුතු පින්වදනේ හරි පරිස්සමින් ගන්න මම මේ කියද්දි. මම ඔබට එහෙම දොස් පවරනවා නෙමෙයි. ඒකයි මම කියන්නේ හැමතිස්සෙම. එහෙමනම් පින්වදනේ මේ උත්තරම පිරිස උදෙසා තමයි මේ ආරාම විහාර කරවන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටියේ කාලේ ඉදිවෙච්ච ජේතවනාරාමයේ තමයි මේ ඉදි කරන්නේ. ඒ වැඩ කටයුතු විතරමයි පින්විතුනි ඒක වෙන්නේ. අනුම තරමේ බෝධීන් වහන්සේ නමක්වත් අපි රෝපණය කරන්නේ නැහැ. චෛත්‍යයක් හදන්නේ නැහැ. එතන තියෙන්නේ ශාස්ත්‍රූන් වහන්සේගේ එක් පිළිමයක් පමණයි. ඒක විශාල පිළිමයක්. ඒ ධර්මශාලාව තුල ගොඩනැගෙනවා. ඒ ධර්මශාලාව පින්විතුනි මිනිසුන් 5-600කට ඉඳගෙන සද්ධර්මයෙන් ශ්‍රවණය කරන්න පුළුවන් එකක් වෙයි. ඒ වගේම පින්විතුනි කුටි ගොඩනගනවා. එක උත්තමයකට එක කුටිය ගන්න. විශේෂයෙන් භික්ෂුණීන් වහන්සේලා බිහි වෙන නිසා ඒ අයගේ ආරක්ෂාව උදෙසා ඒ කටයුතු සිද්ධ කරන්න ඕනේ. රුක්ෂ මූලිකව ඉන්න භික්ෂුන් වහන්සේලාත් එතන ඉන්නවා. ඒ ආරාම විහාර කොහොමද තිබුණත් රුක්ෂ මූලිකව ඉඳගෙන යම් කාලයක් හරි රුක්ෂ මූලිකව ඉන්න අදිස්ථාන කළා. ඒ කියන්නේ දූතාංග සමාදන් වෙලා ඒ කටයුතු කරන්න සැරසීච්ච භික්ෂුන් වහන්සේලා දැන්ටත් ඉන්නවා. ඒ අය ඒවට කැමැත්ත ප්‍රකාශ කළා. මම මෙහෙමයි කරන්න කියලා. එහෙමනම් පින්වතුනි අන්න එහෙම වැඩපිළිවෙලක් තමයි එතන යන්නේ. ඉතින් ඒකට අවශ්‍ය වැලිමලු ආදී වශයෙන් දේවල් තමයි එතන ගොඩනැගෙන්නේ. එතනට කවුරු හරි දානයක් ගෙනාවත් පින්වතුනි ඒ දානේ ගේන කෙනා දානේ දුන්නේ නැහැ. පස්සේ හවස් වරුව මෙතන ඉන්නවා නම් විතරයි දානයක් ගේන්න පුළුවන්. මොකද පින්වතුනි රට පින්දයක් ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ එතන. ඒකට හේතුව තමයි පින්වතුනි ඒ පැවිදි වෙන්න යන උතුමන්ට ඇති වෙන සල්ලි තියෙනවා. ඒ සියලු දෙනා ඒ ධනෙ අතහැරලා තමයි යන්නේ. ඒක නිසා ඒ ස්ථානවල ඒ අයට කොහොමත් පින්වතුනි ඒ ගමට කන්න දෙන්න බෑ ඒ පිරිස. පුළුවන් වේද? ඈ හාමුදුරු 100ක් පින්නපාත වැඩියොත් එහෙම පුළුවන් වේද? ටිකක් කැලයක් ආසිත ප්‍රදේශයක් නම් වැඩිය මිනිස් ගහණයක් නැහැ. ඉතින් හාමුදුරු 100ක් හාමුදුරු 50කට කොහොමද පින්නපාතේ සරසන්නේ? කොහොමත් එක වේලකින් යැපෙන පිරිසක් ඉන්නේ. ඒ දූතාංගය අසනීප නොවිච්ච හෝ කුඩා නෙමෙයි නේද? මොකද කුඩා දරුවොත් මහාන වෙන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා කියන්නේ මේ වෙනකොට කැමැත්ත ප්‍රකාශ කළාත් තියෙනවා. කුඩා දරුවෝ අවුරුදු 10 අවුරුදු 14 අවුරුදු 12 ඒ ආදී වශයෙන් ඉන දරුවෝ. ඒකයි මම කියන්නේ සිංහතනේ. හැබැයි එක්කෙනෙක්වත් සිංහතනේ කන්න නැති ගෙවල් වල එහෙම නෙමෙයි. මේ බොහෝම සාර පවුල්. අම්මා තාත්තා දෙන්නම මහාන වෙනවා. සමහර අම්මලා තාත්තලා ඉන්නවා සිංහතනේ තමන්ට ඉන්න තව පොඩි දරුවෙක්. ඒ පොඩි දරුවව තමන්ගේ ඥාතිවරයෙකුට බාර දෙනවා තව අවුරුදු 3ක්. යනකම් මේ දරුවා මට ඇති දැඩි කරලා දෙන්න. ඒ අවුරුදු 3න් පස්සේ මේ සාසනයට පූජා කරන්න මේ දරුවා. මෙන්න මේවා තමයි පින්වතුනි සසරේ පුරුදු. නම් මේනි එක උදාහරණ කිහිපයක් මේ අවස්ථාවල සම්බන්ධ වෙන යන උත්තරම විරසගේ උදාහරණ කිහිපයක් ගැන මම මේ කිව්වේ. එහෙනම් පින්වතුනි ඔය එක තැනකවත් මේ පෙරදිච්ච ෆිරිස් නැහැ. දිනන්න යන ෆිරිස් ඉන්නේ. ඒ කාන්තෙම පින්වතුනි මේ අය මාර්ගඵල ලබනවාම තමයි. ඒ වගේම මාර්ගඵල ලැබුම් බොහෝ පිරිසක් ඔය අතර ඉන්නවා. සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගත්ත පිරිසක් ඉන්නව නැත්නම් පින්වත්නි මෙහෙම අතාරින්න බෑ. අතාරිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අතාරින්න බැරි හැම එකෙක්ම පින්වත්නි. අතාරින්න බැරි හැම කෙනෙක්ගෙම 99 දෙනෙක්. 99.9999%ක්ම පෙරේතයෝ වෙනවා. දැන් මෙන්න මේවා බොහොම පරිස්සමෙන් ගන්න. ඒ කාන්තෙම පෙරේතයෝ වෙනවා. ඒකට හේතුව තමයි පින්වතුනි අත අරගන්න බැරි වුණොත්. මේ මම මේ කියන්නේ ඔබට මහාන වෙන්න කියලා නෙමෙයි. මම මේ කියන්නේ පින්වතුනි යථාර්ථය. යථා දහම. මේක තමයි යථා දහම. හැබැයි ගිහි ජීවිතේ ඉන්න පිරිසට පුළුවන් පින්වතුනි අත ඇරලා ඒ කටයුත්ත කරගන්න. ඒ කියන්නේ අතහැරලා මේ කටයුත්ත කරගත්තොත් හරි. හැබැයි අල්ලගෙන මේ කටයුත්ත කළොත් නම් පින්වතුනි ඒ කාන්තෙම පෙරේතයෝ වෙනවාම තමයි. මං ඇස් දෙකට දැකලා තියෙන නිසයි කියන්නේ. මේ ඉහත ධර්ම දේශනාවලිත් මේවා කියවුවා. මොකද පින්වතුනි නමුත් මේ දැන් හොඳටම පේනවා පින්වතුනි මේ සද්දා මේ අතහරින්න යනකොට සමහර පිරිස ඉන්නවා පැවිද්දට කැමති. හැබැයි අතහරින්න යනකොට ඒ අයට තේරෙනවා අනේ මම බැඳිලානේ ඉඳලා තියෙන්නේ. මම මෙච්චර කල් බැඳිලා නෙමෙයි ඉඳලා තියෙන්නේ. බැඳිලා නෙමෙයි වගේ ඉඳලා තියෙන්නේ. නමුත් මම බැඳිලානේ ඉඳලා තියෙන්නේ කියලා එයාට තේරෙනවා. ඒක නිසා ඒ අය මොකද කරන්නේ? සීග්‍රෙන් හාසනෙට ඇතුල් වෙනවා. ඇයි ඒ? හානේ මම බැඳිලානේ ඉඳලා තියෙන්නේ. මම දැන් මලානම් එහෙම මොකද වෙන්නේ? පෙරේතයන්නේ. පිංගුතුනි පෙරේතෙක් වුණොත් වැඩේ ඉවරයි. මෙතනින් එහාට ආයි කතා කරන්න දෙයක් නැහැ. පෙරේතෙක් වුණා නම් වැඩේ ඉවරයි. ආයි කතා කරන්න දෙයක් නැහැ ඒ ගැන. අපේ අම්මගේ සිරිතක් තියෙනවා. ගමේ මොකෙක් හරි මළ ගමන්. මට කතා කරලා අහනවා කොහෙද ඉපදුනේ? පොඩ බල කියන්න. ඉතින් ඒ අවස්ථාවවලදී පින්වදින ඉතින් බල කියනවා. මෙන්න අහවල් දන අන්න අහවල් විදිහට ඉන්නවා. ඒ කියනකොට ඒ දන්න කරුණ අනුව ඒක හරි. ඒ කියන දේවල් අනුව ඒක හරි. එහෙම තමයි යාගේ අවසාන කාලේ ගෙවිලා තියෙන්නේ කියලා කියනවා. ඔය අතර පින්වදින සමහරුන්ව දකින්න නැහැ. මම මේ කියන්නේ සිංහදුනි මේ ලොකුකම් කතා කරන්න නෙමෙයි. මේ ලෝකේ තියෙන යථාර්ථය. හැබැයි මට කිසිම කෙනෙක් ඇවිල්ලා අහන්න එපා මගෙන් තාත්තා කොහෙද ගියේ කියලා එහෙම. දැන් මම උත්තරේ කියනනම් අපායි. හරිනේ. දැන් අහන්න දෙයක් නැහැ. එහෙම කිව්වම හරිනේ. නැත්තම් ඕක වෙන විසඳුමක් වෙන්නේ නැහැ. මේ මහතුරුන්ට කෝල් දෙයි මේ පොඩ්ඩක් අහලා කියන්න බැරිද අපේ තාත්තා කොහෙටද ගියේ කියලා. එහෙම ඒවා නෙමෙයි පින්වතුනි. නමුත් මේ කියන වැඩපිළිවෙලේදී මහරුංග පින්වතුනි දකින්නවත් නැහැ. හේතුව පින්වතුනි අපේ සමාධිය එච්චර තියුණු නැහැ. මොකද හේතුව අපි මේ ගමන යන පිරිසක්. සේක පුද්ගලයෝ. රහතන් වහන්සේලාගේ සමාධිය තරම් දියුණු නැහැ. ඒක නිසා පින්වතුනි මහා දුක් විඳින පෙරේතයන්ව පේන්නේ නැහැ. යම් ප්‍රමාණයක දුක් විඳින පෙරේතෙක් විතරයි පේන්නේ. ඒ කියන්නේ ගන්ධබ්බ ප්‍රේතයන්ව පේනවා. නමුත් අර මහා දුකට පත් වෙච්ච, ඔළු හරක් ඔළු වෙච්ච, ඒ ආදී වශයෙන් වෙලා මහා දුක් කන්දරාවක් විඳගෙන තිවුරු පාත්‍ර ගිනි අරගෙන ඔහෙම ඉන්න පිරිස් පේන්නේ නැහැ. ඉතින් සමහර පිරිස් බැලුවාට පස්සේ පිංගුතුනි හොයා ගන්නවත් නැහැ. ඉතින් මම කියන හොයා ගන්න නැහැ, පේන්නේ නැහැ. ඒ කාන්තෙම මේ කෙනා එක්කෝ මහා අටමහා නරකාදී ඉන්න ඕනේ. එහෙම නැත්තම් කොහෙද? තිරිසන් යෝනියේ ඉන්න ඕනේ. පිංගුතුනි දිව්‍ය ලෝකයකට නම් යන්න හේතු නැහැ. ඇයි මේ කාලේ කෙනෙක් දිව්‍ය ලෝකේ යනවා කියන එක බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. අනිත් එක ඉතින් මේ පුද්ගලයා කියනකොට මටත් මතකයක් තියෙනවනේ. මේ පුද්ගලයාගේ කරපු ක්‍රියාකාරකම්. එතකොට ඉතින් ඒක නිසා ඒවත් එක සම්සඳන බලනකොට කියාද කියන්න බෑ. දිව්‍ය ලෝකේ කියාද කියන්න බෑ. ඒක අපිට තීරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ ධම වැරදියට ගන්න එපා. බුදුහාමුදුරුවෝ කිසිම තැනක කියලා නෑ පින් කරන මිනිස්සු දිව්‍ය ලෝකේ යනවා කියලා. ඒ වගේම බුදුහාඳුරෝ කියලා නෑ පව් කරන මිනිස්සු අපාය යනවා කියලා. ඒවා කිව්වේ නිගණ්ඨනාත පුත්. බුදුහාඳුරෝ දේශනා කළේ මොකද්ද? පින් කරන කෙනෙක් හෝ පව් කරන කෙනෙක් මොකක් හරි කරපු පිනක් පරිසම් දුන්නොත් ආන්නේ පින හේතු කරගෙන කොහේ යන්න පුළුවන්ද? දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්. පව් කොච්චර පව් කරන එකෙක් හරි කමන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේට දන් හැන්දක් පූජා කළා. මුගලන් මහරහතන් වහන්සේට දන් හැන්දක් පූජා කළා. ඒක පරිසම් දුන්නොත් අවසාන මොහොතේ මොකද වෙන්නේ? දිව්‍ය ලෝකේ තමයි. කල්පකට වෙලා හිටිය හැකි. ඒක තමයි ක්‍රමවේදය. එහෙනම් මේ මහා පව් කරපු කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි පින්වදින අතනින් නිකුත් වෙනකොටම කොහෙද? හුස් ගාලා අවිතිමා නරකාදී තමයි ඊට පස්සේ. එහෙනම් අද දිව්‍ය ලෝකේ ඉඳගෙන පින්වතුනි දේව සැප සම්පත් විඳගෙන ඉන්න හැම කෙනාම මහා මේ බොහොම ශ්‍රේෂ්ඨද? එහෙම කියන්න බෑ. ඒකයි කියන්නේ පින්වතුනි දෙයයන්ට අතපාල වැඩක් නැහැ. ඔතනින් නිදහස් වෙච්ච ගමන් කොහේ යයිද කියලා දන්නේ නැහැ ඒ පිරිස. ඒක තමයි ස්වභාවය. ඉතින් මේක තේරුම් ගන්න තියෙන්නේ ඔන්න ඔතන. එහෙනම් පින්වතුනි යම් දෙයක් අතහැර ගන්න බැරි වුණොත් දැන් මේකේ තියෙන සිද්ධාන්තය හොඳට තේරුම් ගන්න. යම් දෙයක් අතහැර ගන්න බැරි වුණොත් හිතන්න කොහොල්ල. කොහොල්ල ටිකක් ඇලිලා තියෙනවා යම් තැනකට. බුදුහාමුදුරුව කියන්නේ මේ තණ්හාව කියලා කියන්නේ මක්කටාලේපේ වගේ. මක්කටාලේපේ කියලා කියන්නේ පිංගුතිනි ඒ කාලේ වඳුරන්ව අල්ලන්න. වඳුරු දඩේ මේ යන කෙනා මොකද කරන්නේ? කොහොල්ලා වගේ ලාටුවක් ගාලා තියෙනවා ගස්වල. එතකොට මොකද කරන්නේ? වඳුර ගහෙන් ගහට පයින්නකොට කෙලින්ම පැන්න ගමන් අරකේ අත ඇලෙනවා. අත් දෙකයි කකුල් දෙකයි ඇලෙනවා. එතනින් එහාට වඳුරට හෙල්ලෙන්නවත් විදිහක් නැහැ. තණ්හාව කියලා කියන්නේ ඔන්න ඔය මක්කටා ලේපේ වගේ කියලා සාස්ත්‍ර උන්වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. ඒ කියන්නේ පිංගුසනේ දැන් හිතලා බලන්න ඔබ යම් තැනකට ඇලෙනවා. ඔබගේ අතේ ලාටු තියෙනවා. නැත්තම් කොහොල්ල මොනවා හරි ඇලෙන දෙයක් තියෙනවා. චුවින්ගම් එකක් හරි තියෙනවා. හිතන්න. ඔතනින් ඔබ එක තැනක් අල්ලනවා. ඒ අල්ලලා දැන් වෙලා තියෙන දැන් ඔබ අල්ලලාගෙන ඉන්නවා. හැබැයි දැන් කෙනෙක් ඇවිල්ලා කියන උඹ ඔතනින් ඵලයන් කියලා. උඹ ඔතනින් ඵලයන් කියලා කියනකොට පිංගුතනි ඔබ අත අරන් යන්න හදනවා තමයි. නමුත් මොකදනේ? මේක ඇදීගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ආයසරයක් මොකද වෙන්නේ? ගියාට වඩා වේගෙන් චක්ගාල ඇවිල්ලා ආයෙ අරගෙන වදිනවා. මොකද හේතුව? ඔබට ගැලවිලා යන්න බෑ. ඔන්න ඕක තමයි පිංගුතනි මරණාසන්න මොහොතේදී වෙන්නේ. මම මේවා කියන්න හේතුව තමයි දැන් සමහර පිරිස්ට තේරෙනවා ඒක. මම ඇලිලානේ හිටියේ. දැන් මං ගලවන්න ගියාමනේ මං දැක්කේ ඇලිලා හිටියා කියලා. එහෙනම් මං මේ වෙලාවේ මලානම් එහෙම මට මොකද වෙන්නේ? කෙලින්ම പ്രേත තමයි ආයෙ අහන්න දෙන්නේ. ගෙවල් රකින්න එනවා දරුවෝ රකින්න එනවා ඒකේ ආයෙ දෙකක් නැහැ. ඒකට හේතුව තමයි පිංගුතුනි මේ අලෝපික ගලව ගන්න. ගලව ගන්න බැරුව කොච්චර ඈතට ගියත් වැඩක් නැහැ. ඒ ගියාට වඩා වේගෙන් ආපහු එනවා. ඒක තමයි විදිය. ඒ ඇවිදින්න පිංගුතුනි මං දැකපු සමහර පිරිස් ඉන්නවා. වත්තේ සැරිසරන. වෙනමකුත් නැහැ මුළු ජීවිතේම කරන්නේ මොකද උදේ ඉඳලා රෑ වෙනකම්ම කරන්නේ වත්තේ එහාට මෙහාට සැරිසරන වත්ත වටේ. කන්න එක ආහාර බින්දුවක් නැහැ. ගිනි මද්දහනේ අවුවට පිච්චි පිච්චි. පරණ සරංගොඩේකුත් ඒක තමයි ඇඳුමට ලැබිලා තියෙන්නේ. ඒ ඇඳුම මාරු කරන්න බෑ. ගිහිලා නාල අලුත් ඇඳුමක් අඳිනවා කියලා එහෙම ඒවා වෙන්නේ නැහැ. ඕක තමයි. ඉතින් කවුරු හරි පිනක් අදහමත් දුන්නොත් ඒ පින අනුමෝදන් කළොත් ඔන්න පොඩ්ඩක් මොනවා හරි දෙයක් හම්බෙයි. දැන් ඉතින් පින් අනුමෝදන් කරන්න දන්නේ කාලක් කොහෙද ඉන්නේ? හරිම කලාතුරකින් එහෙම පිරිසක් ඉන්නේ. කන්න ටිකක් දෙන්නේ නැහැ ඥාතිවරුන්ට. ඇයි ඥාති පිදවින්නට പ്രേත තරුව කියලා ඒකත් අයින් කරගත්තනේ. ඒක ඉතින් පිංගුතුනි අර ඥාතිවරයාගේ තියෙන කරුමේ කරන්න දෙයක් නැහැ. දැන් මොකද කරන්නේ? බඩගින්නේ එහාට ඇවිදිනවා, මෙහාට ඇවිදිනවා, එහාට ඇවිදිනවා, මෙහාට ඇවිදිනවා. පොඩි උන් ගාවට යනවා, පොඩි උන් ගාවට ගිහලා උන් අල්ලනවා, උන් අහුවෙන්නේ නැහැ. මිනිස්සු කනවා, කනකොට බලාගෙන ඉන්නවා කෙලහලහල. ඔබ හිතන්නක ඔබ හොඳටම බඩගින්නේ ඉන්න වෙලාවක ඔබ ඉස්සරහට කවුරු හරි ඇවිල්ලා තලු මර මර කනකොට ඔබට මොනවද හිතෙන්නේ කියලා? ආන්ගේ අඳුනාවෙන් ජීවත් වෙනවා. ඕක තමයි පින්වදින ඔය പ്രേතයාගේ හැටි. මම මේ කියන්නේ പ്രേත කියන්නේ ගන්ධබ්බ අද්දවක්. ඒ කියන්නේ මෙතනින් එහාට පින්වදින මනුෂ්‍ය ජීවිතයක් හම්බුනොත් කොයි කාරි කාලයක දවසක ඔහොම ඉඳලා මනුෂ්‍ය ජීවිතයකට කන්වර්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහොමම ඉඳලා පින්වදින තිරිසන් නම් තිරිසන් අපාය නම් අපාය ඒ විදිහට එතනින් ඉවර වෙනවා. ඒ වගේ කෙනෙක් දිව්‍ය ලෝකයට යනවා කියන එක ලේසි වහතු වැඩක් නෙමෙයි. මොකද මනුස්සත්වයක් ලබන්නවා පින නැති එකෙක් කොහොමද දිව්‍ය ලෝකයට යන්නේ ආයිසර? එහෙනම් ඒකාන්තයෙන් ඔතනින් පල්ලෙහාට හැරෙනවා මිසක් ආයෙ උඩට හැරීමක් නැහැ. ඉතින් පින්වතුනි, ඔය කියපු එක්කෙනෙක් මම මේ කියන අයගෙන් එක්කෙනෙක් ලංකාවේ අග්‍රගන්නේ රැකියාවක් කරපු කෙනෙක්. හිතන්නකෝ නිකන් රාජ්‍ය මට්ටමේ අග්‍රම ගන්න රැකියාවක් කරපු කෙනෙක්. සල්ලි උතුරනෝ. නමුත් මොකද වෙන්නේ? එක්කෙනෙක් ඉන්නවා ගේ ඉස්සරහට වෙලා වාඩි වෙලා තොප්පියකුත් දාගෙන මේ දික්කාලිසමක් කොටට කපපු කලිසමක් ඇඳගෙන හැරමිටියෙකුත් තියාගෙන ගේ මුර කරනවා. කුටුවෙන් නැගින්නවා පිටිපස්සට යනවා එනවා අර ගේම් ගහනකොට තියෙන සෝල්ජර්ස්ලාට මේ දාලා තියෙන. ඒ සෝල්ජර් කරන්නේ මොකද්ද? මෙතනින් නැගිට්ටා පිටිපස්සට ගියා. ඒ බැලුවා ආයි ආයිල එතනට ආවා. ආයි ගියා පිටිපස්සට ආයි ආ. ඕක තමයි මුළු ජීවිත කාලෙම කරන්නේ. පින්වදින මේවා ලේසි වැඩ නෙමෙයි. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ නමක් මේ කාලේ නැති නිසා තමයි දැන් මිනිසුන්ට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි මේවා පෙන්눔 කරලා දෙන්න කවුරුත් නැහැ. මේ ඇලුනනම් පින්වතුනි ඇලීම හරි භයානකයි. ඔබට ඇලිලා ඉන්න ඇලිලා තව දුරටත් ඉන්න ඕන නම් පිංගුදිනේ කොහොම හරි මැරෙන්න නැතුව ඉන්න. ඒකනම් ඒ කාන්තේම තරයේ මතක තියාගන්න පිංගුදිනේ මැරුණොත් නම් ඉවරයි. කොච්චර ඇලිලා හිටියත් කමන්නේ මැරෙන්න නැත්තම්. හැබැයි මැරෙන මොහොතේ ඔබට අත අරගන්න බෑ ඒ කාන්තේ මේක ඒ කාන්තේම විශ්වාසයි. යමක් පිංගුදිනේ මේක මේ ප්‍රැක්ටිස් කළ යුතු දෙයක්. මම මේ කතා කරන්නේ අනාගාමිත්වය ගැන සෝතාපන්න ඵලය ගැනත් නෙමෙයි ඊටත් පල්ලෙහා එකක් ගැන මම මේ කතා කරන්නේ. ඔබ දන්නේ නැහැ ඔබ කොච්චර ඇලිලාද කියලා. ඒ ඇලිලා ඉන්න නිසා තමයි පිංගුදිනි ඔබට එක එක ආකාරයෙන් එන්නේ හේතු. එන්න පුළුවන්. එක එක ආකාරයේ හේතු. දුව කසාද බැඳලා නැහැ පුතා කසාද බැඳලා නැහැ. ඈ ඒව කසාද බැඳලා ඔක්කොම කරලා ඕනේ එන්න. දැන් ඕක කිය දැන් මම එක උදාහරණයක් මේ කියන්නේ. හරිද? දැන් තරුණ කෙනෙක් නම් මට යුනිවර්සිටි යන්න දින මම තාම යන ගමන් ඉන්නේ. ඈ එහෙම හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට රස්සාවක් තියෙනවා. මේ රස්සාව මේ තව මට ප්‍රොමෝෂන් එකක් තියෙනවා. ඒක ඒ ටිකත් මට කරගෙනම ඕනේ ඕක කරගන්න. ආදි වශයෙන් දේවල් තියෙනවා. මට අම්මා ඉන්නවා. අම්මා හින්දා මට මොහොත් කරගන්න බෑ. අම්මව බලා ගන්න ඕනේ. හරි. දැන් මාරය ආවා. මාරය කියලා කෙනෙක් නැහනේ. හරි? ඒ කියන්නේ ඔය කියන මේ බුදුදහමේ සඳහන් වෙන මාරයයි නැහැ මිනිසු මරන්නේ. බුදුදහමේ සඳහන් වෙන මාරය මේ පරිණිමිත වසවත්තේ දිව්‍ය ලෝකින දිව්‍ය පුත්‍රයෙක්. බුදුහාමුදුරුවොත් එක්ක විතරයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. අනිත් අයත් එක්ක මොකුත් ප්‍රශ්න කරන්නේ නැහැ. මම ඒකයි ඔබට කියුවේ මාරයයි ඉන්නේ නැහැ. ඔබගේ ඔය නිවන් මඟ අහුරන්නේ. මාරයට ඔබ කියන්නේ මොකද්ද? මේ බොහොම සරල දෙයක්. නමුත් බුදුහාමුදුරුවොත් එක්ක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මාරයාගේ තියෙන දැක්මට වෙනස් දැක්මක් බුදුහාමුදුරන්ගේ තියෙන නිසා. ඒ වෙන හේතුවක් නැහැ. ඒක නිසා ඔබ ඔය මාරයන්ට බය වෙන්න එපා කොහොමදවත්. එතකොට පිංගුදිනේ දැන් මේ මරණය ළඟානකොට දැන් ඔබ දෙන එක්ස්කියුස් එක මොකද්ද මරණයට? ඇත්ත පිංගුදිනේ ඔබ ඔය එක්ස්කියුස් එක මරණයටත් දෙනවා. ඔබ ඒක දෙනවා. දෙන හින්දා තමයි පෙරේතයා වෙන්නේ. ඔව්ද නැද්ද? මම මේ කියන්නේ පෙරේතයා වෙනවා කියලා පිංගුදිනේ අර දුක් විඳින පෙරේතයා නෙමෙයි. ගන්ධබ්බ ප්‍රේතයා ගැන අනිත් එක වුණොත් ඉතින් තව කමන කතාවද? අර දුක් විඳින අර සිවුරු පාත්‍ර ගිනිගත් පෙරේතයෝ ඉන්නේ. නායක වගේ හැත්තම්ම ගාන අධික පෙරේතයෝ ඉන්නේ. නිදිලිහිණි ඇවිල්ලා උඩේ ඉඳලා පල්ලෙහාටත් පල්ලෙහා ඉඳලා උඩහටත් මේ ලෝහ තුඩු වලින් අයින්ව වගේ දැනෙනවා හැමතිස්සෙම. උදේට දරුවෝ 3 දෙනෙක් වදනවා, හවසට දරුවෝ 3 දෙනෙක් වදනවා. උදේට දරුවෝ උදේ බඩගිනි හැදුනහම උදේට වදපු එකයි හවසට වදපු එකයි ඔක්කොම කනවා. කාලා මර ලතෝනේ දිදී අඬනවා. එහෙමයි පෙරේතයෝ කියන පිරිස. මම මේ කියන්නේ ගන්ධබ්බ පිරිසක් ගැන. ඒකුණුත් මහා අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාවක් ඉඳගෙන ඉන්න හේතුව අතහැරගන්න බැරි වෙච්ච එක. මහා පව් කරපු මිනිස්සුත් නෙමෙයි. මම මේ කියන්නේ පව් කරපු මිනිස්සු ගැන නෙමෙයි පිංගදෙනේ. අතහැරගන්න බැරි වෙච්ච පිරිස ගැන. එක දවසක අවුරුදු දවසක මම ලංකාවේ ඉන්නකොට මගේ අඳුරන කෙනෙක්ගෙන් පණිවිඩයක් ආවා. මෙන්න මේ ගෑනු කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් ඇවිල්ලා පිහිට වෙන්න කියලා. ඒ ස්ථානවලට යනකොට ඒ ගෑනු කෙනාට ආවේශ වෙලා. ආවේශ වෙලා දින්නේ මැරිච්ච මිනිස්සයව. ඉතින් ආවේශ වෙලා දුවන් අරගෙන අරේ වෙලා මිනිස්සු යන්තම් අල්ලලා ගැට ගහගෙන ඉන්නවා. ඉතින් ක්‍රමවේද තියෙනවා පිඟුදුනේ. ඒව ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ අය ඒ අපි වගේ කෙනෙක් එනකොට ඒ අය දන්නව මොනවද එතන වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා දුවන් පයින්නේ නැහැ පැත්තකට වෙලා ඉන්නවා. මම ගිහිල්ලා ඇහුවා දැන් ඔබ කවුද ගියහන්කො? ඔබට මොනවද දැන් තියෙන ප්‍රශ්නේ? ඊට පස්සේ කිව්වා මම මිනිහා. මම මේ ගෑණිගේ මිනිහා. මේ ගෑණි කැවුම් බද බද ඉන්නකොට ඉතින් ඒකටම එයාලා කොහොම හරි ඇඟ ඇතුළට රිංගගෙන. මම කාලෙක ඉඳලා try කරලා තියෙනවා ඇඟ ඇතුළට රිංගන්න. එදා තමයි රිංගගෙන තියෙන්නේ. දැන් ඉතින් අතපයක් හම්බුණානේ. දැන් ඔබට ඔබ ඒක හරියට වින්ගදෙනේ ඔබ වාහනයක් ගත්තා වගේ. වාහනයක් ගන්න බලාගෙන ඉඳලා වාහනයක් ගත්තාම කොහොමද? මෙහෙට කරකවනවා මෙහෙට කරකවනවා යනවා අරහෙට දුවනවා මෙහෙට දුවනවා ඕකනේ කරන්නේ. ඒකත් එහෙම තමයි. ඒකට කාලෙකට පස්සේ මේ ඇඟක් හම්බුණා. දැන් මොකද කරන්නේ? දැන් ඔය අතපය හොල්ලනවා, දුවනවා, කෑක් ගහනවා, මරලා තෝනි දෙනවා, ඔය ටික කරනවා. ඉතින් මං එහෙම දැන් ඔබ මැරුණේ කොහොමද? ඒකගේ මරණයේ අවිරහසක් ඉදිරියට තමයි එතකන් තිබුණේ. ඒක මරලා ඒක ඇතුළු තවත් යාළුවෝ 3 දෙනෙක්ව එල්ලලා මරලා තිනවා එල්ටිඩී එකෙන්. ඒ කාලේ ප්‍රශ්න තිබුච්ච කාලේ. ඒ කොහරි තැනක රස්සාවක් කරද්දී ඒ පැත්තේ. ඉතින් මේ මැරෙන අන්තිම මොහොතේදී මතක් වුණේ කාවද? වයිෆ්. එහෙනම් දැන් මේ කරපු පවක් නෙමෙයි පිංගුදිනේ. මේ පව පැත්තකට දාන්නකෝ. දැන් මෙතන උනේ මොකක්ද? අත හැර ගන්න බැරි වුණා. අතහැර ගන්න බැරි වුණා. මේ මැරෙන තප්පරේ තප්පරයකින් ප්‍රකෝටියෙන් පංගුවකදී ආ ඉපදෙනවා. ඒක බල්ලෙක් වෙලාද දෙයියෙක් වෙලාද මිනිහෙක් වෙලාද ඒක ඔබ දන්නවනේ න්‍යාය ධර්මයක් තියෙනවා කියලා. ඒකත් පින්වතුනි හිතක් ඇති වෙන්න ගත වෙන කාලය තමයි ඒකටත් යන්නේ. ආයි පොඩ්ඩක් මේ ලොකු කාලයක් යන්නේ අලුත් ජීවිතයක් කියලා. මේ හිත ඒ හිත මැරිලා අනික් හිත ඇති වෙනවා එච්චරයි. එහෙනම් තප්පරයකින් ප්‍රකෝටියෙන් පංගුවෙන් එකකදී ඒ උපත සිද්ධ වෙනවා. දැන් මේ උපත සිද්ධ වුණා තමන්ගේ කාන්තාව ගාව. තමන්ගේ මේ බිරිඳ ගාව. දැන් මොකද වෙන්නේ? බිරිඳ යනකොට බිරිඳත් එක්ක යනවා, බිරිඳ ඉන්නකොට බිරිඳත් එක්ක ඉන්නවා, බිරිඳ නිදා ගන්නකොට පැත්තකින් නිදා ගන්නවා. මේ කටයුතු කරගෙන ඉන්නවා. අවුරුදු 60 කතර ගෑනු එක්කනේ. මම ඇහුවේ දැන් මොකද්ද ඇඟට වෙහෙලා කරන්නේ? මේ ගෑණි දුක් විඳිනවා මට බලන් ඉන්න බෑ. එහෙනම් මම මේ උත්සාහ කරන්නේ මේ ගෑණි සල්ලි ගෙනත් දෙන්න කොහෙන් හරි. ඒ කියන්නේ කොහෙන් හරි හොරකම් කරලා සල්ලි ගෙනත් දෙන්න. ඉතින් ඒක කරන්න බෑ. සල්ලි ගිහිල්ලා අල්ලන්න බෑ. ඒ තරම් බලයක් නැහැ. නමුත් පින්වතුනි අර ගෑනු එක්කෙනා දුක් විඳ තේ දළු කන්න ගෑනු එක්කෙනෙක්ලු. දුප්පත් ගෑනු කෙනෙක් ඉතින්. ඉතින් ඒ ගෑනු කෙනා දුක් විඳින වාරයක් ගානේ අර පෙරේතයත් ඇවෙනවා. ඒ පෙරේතයට කරන්න දෙයක් නැහැනේ. එහෙනම් පින්වතුනි බලන්න මේ ඇලීමේ තියෙන තරම. මම මේවා කියන්නේ අපේ ලොහුගම් කියන්න නෙමෙයි. මම මේවා වැඩි හැම මේවා කියන්නේ නැත්තේ ඒකයි. මොකද මේක නෙමෙයි කියන්න තියෙන්නේ. කියන්න තියෙන්නේ සම්බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මය. මේවා මේ නිකන් විජ්ජාකාරයන්ගේ විජ්ජානේ. නමුත් මේකෙන් ඔබට ගන්න දෙයක් තියෙන නිසා තමයි මම මේක කියන්නේ. එහෙනම් පින්වතුනි අර මිනිස්සයා පවක් කර ඒක පැත්තකට දාන්නකෝ අතහැර ගන්න බැරි වුණා නේද? අවසාන මොහොතේ අතහැර ගන්න බැරි වෙච්ච නිසා නමුත් අත අරින්න වෙනවා ඒ වෙලාවේදී. ඇලිලා තිබුණාට එතනින් යන්න වෙනවා. ගිය ගමන් පින්වතුනි ගියාට වඩා වේගෙන් චොස් ගාලා ආවායි. ආවේ පෙරේතයා වෙලා. දැන් ඉතින් මොකද කරන්නේ? ඉතින් මරලා තෝනේ දිදී කියනවා අනේ මාව බඳින්න එපා. මං කොඹ බඳින්න නෙමෙයි මං ආවේ. මං කියවුවා කියපන් දැන් උඹට මොනවද දැන් ඕනේ? උඹ ඔතනින් යන්න ඕනේ හැබැයි. උඹට මේ ගෑනුන්ගේ ඇඟේ ඉන්න බෑ. උඹ ඔතනින් යන්න ඕනේ. නැත්තම් මං උඹ පුච්චලා දානවා. මොකද දේව කොට්ටාසේ ඉන්නවා පිංගතේ. උපාසක උපාසිකා කියනේ උත්තම පිරිසකේ දේවල් අහන්නත් දේවතාවෝ ඉන්නවා. භික්ෂු භික්ෂුණී කියන උත්තම පිරිසකේ අහන්න ඊට වඩා පිරිසක් ඉන්නවා. හැබැයි භික්ෂු කියලා කිව්වේ භවයේ ෂේය කරන්න හදන උත්තමයෝගේ විතරයි. භවයේ දීර්ඝ කාලයක් අපාගත වෙවි යන්න ඉන්න පිරිසක් ගැන එහෙම නෙමෙයි මම මේ කියන්නේ. ඒ දේවතාවෙක් ලව්වා කීවු සැනින් ඇවිල්ලා ඒව අරගෙන යනවා කුදලගෙන. මේ බව උන් දන්නවා. ඒ මිනිස්සු කියනවා අර පුද්ගලයා මට කෝල් එකක් දුන්නාම එතනින් පස්සේ සද්ද නැතුව ඉඳගත්තලු. මේක තමයි විදිහ. ඒ කියන්නේ උන් දන්නවා මේ මොනවද වෙන්නේ කියලා. එතනින් එහාට ඉතින් පින්වතුනි කොහොම හරි ඉතින් අටපිර කරා පූජ කරලා ආදි වශයෙන් දේවල් කරලා කොහොම හරි ඉතින් ඇඟෙන් ගියා. ඊට පස්සේ ඉඳලා ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් ඒක දැන් කොහේ ඉන්නවද කියලා මංවත් දන්නේ නැහැ. අටපිර කරා පූජ කරපු පමණින් පින්වතුනි ඒ පුද්ගලයන්ට එහෙම වෙන්න බෑ. ඉතින් ඒකම මේ අටපිර කරා පූජ කරන ක්‍රමවේදෙත් කියලා දීලා එහෙම කළා. ඉතින් ඔය අටපිර කරා පූජ කළා සමහර වෙලාවට එතනින් පොඩ්ඩක් උසස් සද්දයකට එන්න පුළුවන් වෙයි. අර ඇඳුමක් නැති එකට යන්තම් ඇඳුමක් ආවෙන්නත් පුළුවන්. එච්චර තමයි. ඊළඟට පින්වතුනි දෙන පින අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදන් වෙන ප්‍රමාණයට කන්න හම්බ වෙනවා. දැන් කවුද හැමදාම පින් දෙන්නේ? දැන් තමන්ගේ තාත්තා මැරලා අවුරුද්දේ දාන්නේ, දෙකේ දාන්නේ, තුනේ දාන්නේ, හතරේ දාන්නේ මට්ටමේ තමයි ඒක යන්නේ. ඊට පස්සේ මොකද්ද? අපිට වැඩ ඉතින්. ආ එහෙම ඉතින් ඒ නෑ. ඔය පේරු දාන්නේ පොඩ්ඩක් බලන්නකෝ පන්සලේ. ඔය ගෙදර දාන දෙන්න බෑ දැන් ඉතින් අපිට වැඩනේ. ඈ නේද? ඕක තමයි தත්ත්වය. ඉතින් එහෙනම් පින්වතුනි මෙන්න මේ අතහැර ගන්න බැරි එකට මොකක් හරි පිළියම යොදා ගන්න. මම ඔබට කියන්නේ මහන වෙන්න කියලා. මම ඔබට කියන්නේ අතහැර ගන්න බැරි නම් ඒකට මොකක් හරි පිළියමක් යොදා ගන්න. නැත්නම් definitely මල පෙරේතයා තමයි. ඒක ඔබ බාලද මහලුද තරුණද ඒක ප්‍රශ්නයක් නැහැ. පින්වතුනි බෝනික් එක්ක අතහැර ගන්න බැරිනොත් පොඩි එකෙකුට අවුරුදු 5ක ළමයෙක් මැරෙන්න යනකොට ඌ බෝ ඒ කෙල්ල හෝ කොල්ලා බෝනික් එකකට හෝ කාර් එකකට ආසාවෙන් මැරුණොත් එහෙම පෙරේතයා වෙලා උපදිනවා ඒක ගාව. ආයි පොඩි ඔහු කියලා වේදයක් නැහැ තණ්හාවට. කොහෙද ඇලුනේ? ඇලිච්ච තැන ඇලුනා කියලා කියන්නේ පින්වතුනි අවසාන මොහොතේ එන සිතයි මේ ඒ ඒකත් එක දෙන ගැළපීමක් නේ මෙතන තියෙන්නේ. ඒක තමයි ස්වභාවය. ඉතින් එහෙනම් අතහැර ගන්න බැරි වීම කියන එක මහා දරුණු දෙයක්. අන්න ඒක නිසා තමයි පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේගේ දහම තියෙන්නේ. දැන් මේ ළඟදී තමයි මට ඒක මේ මනාකොට වැටහෙන්න පටන් ගත්තේ. මේ ශාස්ත්‍රුන් වහන්සේගේ දහම තියෙන්නේ මිනිස්සු සුවපත් කරන්න. ඒක මම දැනගෙන හිටියා. නමුත් තිංගදුනේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ දහම අද මේ මිනිස්සු පාවිච්චි කරගෙන යන්නේ මහා වැරදි විදිහට. ඔබ පළවෙනිම දේශනාව ඇහුවනම් ඔබ අහලා ඇති බෞද්ධයා කියන්නේ කවුද කියලා. ඔය එකෙක්වත් බෞද්ධ නෙමෙයිනේ අද මේවා ඉන්නේ. බෞද්ධ නෙමෙයි. ඒක ඒකාන්තයෙන්ම විශ්වාසයි. එකෙක්වත් හින්දුත් නෙමෙයි. මගේ පන්තියේ ඉන්න දෙමළ ළමයි හින්දු ආගමිකයෝ. ඒ ළමයි මගෙන් අහනවා ගෝස්ලාහෙම ඉන්නවද? මං කිව්වා උඹ උඹේ ආගම අදහන්කෝ. ඉතින් අපි අදහනවනේ. අපි යනවනේ කෝවිල්. මම කෝවිල් ගිහලා දෙයියන්ගෙන් හිඟා කන එක උඹේ ආගම නෙමෙයි. මිනිහගෙන් මේ මිනිස්සයන්ගෙන් හිඟා කන එකට මොකද්ද කියන්නේ? හිඟන්න. එතන දෙයියන්ගෙන් හිඟා කන එකට වෙන මොකක් හරි කියන්න පුළුවන්ද? නෑ. ඒත් මොකද්ද? ඒත් හිඟන්න තමයි. දෙවියෝ උදව් කරනවා. ශ්‍රේෂ්ඨයාට දෙවියෝ උදව් කරනවා. දෙවියන්ගේ හිඟා කන එකත් හිඟන්න. ආයේ ඒකේ දෙකක් නැහැ. පළදුරු වට්ටියක් දීලා මේ මේකට සල්ලි ටිකක් දීලා දෙයි ආස්වාන් දහතකට බුදු වෙන්න. ඈ? මතු බුදු වෙන දෙයි හාමුදුරුවනේ ඇවිල්ලා මට මේක කළා. එක දෙයි එක්කවත් එන්නේ නැහැ ඕවා කරන්න. දූතාංගයක් රකින්න. දෙවරු වටේ ඉඳගෙන වැඳගෙන ඉඳී ඔබට. මොකද ඔබට වන්දනා කරන වාරයක් වාරයක් ගන්න දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙනවා. පූජා වට්ටියක් කන්න දෙවරුයි කියලා හිතනවද? දෙවියෝ ගැන මොනවද මේ මිනිස්සු දන්නේ? එහෙනම් ඒව ගන්න පිරිසක් ඉන්නවා. මම ඒවට දොස් කියන්නේ නැහැ. අපේ ලංකාවේ ඒව ක්‍රමවේදයක් තිබුණා. තමන්ගේ ඥාතිවරු, රුක්ත දේවතා ආදි වශයෙන් ඒ පිරිස ඉන්නවා. ඒ අය උදව් කරනවා. නමුත් මිනිතුනේ මේ අද වගේ තමන්ට ගියක් ගන්න සල්ලි නැති වුණාට පස්සේ ඒකට ගිහිල්ලා වාරයක් වෙන්නේ. ඒව මේ මහත් තුට්ටු දෙකේ වැඩනේ. එහෙම පිරිසක් නම් මේ දැන් තමයි බිහි වෙලා ඉන්නේ. කොහෙන් ආපේ උන්ද කියලා මම දන්නේ නැහැ. 100 හෙළියෝ හරි අඩුයි ලංකාවේ. ලංකාවේ අද ඉන්නේ මොකුද? පඩත්තරය. වැඩි හරියක්. කොහෙන් ආපේ උන්ද කියලා හිතා ගන්න බෑ. 100 හෙළියෝ නම් නැහැ. 100 හෙළියෝ අල්ප මාත්‍රයයි ඉන්නේ. මම මේ දෙවියව අදහන්න එපා කියනවා නෙමෙයි. දෙවියන්ගෙන් පිහිට ගන්න පුළුවන්. ඒව ක්‍රමවේද අපි කියලා දීලා තියෙනවා. මේක වැරදියට ගන්න එපා. ඉතින් වින්ගඳුනි ඒ දරුවන්ට මම කියන්නේ උඹලා ඔය අදහන ආගම උඹලා ඔය ආගම දන්නේ නැහැ. ඔය ආගමෙන් පුළුවන් කොතනට යන්නද? බ්‍රහ්ම ලෝකෙට යන්න. ඔය ආගම තියෙන්නේ බ්‍රහ්ම ලෝකෙට යන්න. ඒ කියන්නේ මහා කාලයක් සැප විඳින්න පුළුවන් තැනකට උඹලා වරයි යන්න. එහෙනම් ඒකට තියෙනවා ධ්‍යාන භාවනා කියලා කොටස. අන්න ඒව පුළුවන් නම් ඉගෙනගෙන භාවනා කරපන්. බුදුදහමයි ඔය බුදුදහමයි Hindu දහමයි අතර තියෙන එක වෙනසයි. ඒ වෙනස මොකද්ද? ඈ? බුදුදහම මේ Hindu දහම යන්නේ කොතනද වෙනකම් විතරද? බ්‍රහ්ම ලෝකේ දක්වා විතරයි. මොකද ඒ අය හිතාගෙන ඉන්නවා බ්‍රහ්ම ලෝකේ කියලා කියන්නේ. මම මේ කියන්නේ හොඳ Hindu දහම. අර සත්තු මරලා විලි පූජා දෙන එක නෙමෙයි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා පිංගුදුනි එතනට යනකම් විතරයි මේක තියෙන්නේ. එතනට ගියාම සදාතනික සැප කියලා. හේතුව තමයි ඒ අය ධාන ලැබනකොට. ධාන ලැබලා පුබ්බේ නිවාසානුසුති ඥානෙන් අතීතේ බලාගෙන යනකොට සිහි කරගෙන යනවා එක බ්‍රහ්මයක අරගෙන. ඒ බ්‍රහ්මයාගේ ජීවිත කාලය ඉවර වෙන්නේ නැහැ. මෙයාගේ ජීවිත කාලය ඉවර වුණා. අන්න එතකොට හිතනවා එහෙනම් මෙයා සදාකාලික කෙනෙක්. එහෙනම් මේ බොහෝම සැප විඳිනවා සදාකාලිකව ඉන්නවා. අන්න එතකොට එන්නේ ඒක තුලින් තමයි පින්වදින ඒ අය තීරණය කළේ ඒක කියලා. නමුත් එතනින් එහාට ওই මහා බ්‍රහ්මයෙන් එහාට මහා කප්පරක් තියෙනවා. මහා බ්‍රහ්මය කියලා කියන්නේ මොකද්ද? ප්‍රථම ධ්‍යාන වමතලයේ තුන්වෙනි බ්‍රහ්ම ලෝකේ. තව ဒုတိယක ධ්‍යානයේ වමතලයේ චතුර්ථ ධ්‍යාන මේ ဒုတိယක ධ්‍යාන වමතලයේ චතුර්ථ ධ්‍යාන වමතලයේ එතනින් එහාට අරූපාවචර භවතල ඒවත් තියෙනවා. හැබැයි මේ අය ඒ වන්ටමට දන්නේ නැහැ. එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ තියෙන වෙනස තමයි පින්වතුනි එතනින් එහාට යන්න පුළුවන්. එතනින් එහාට යනවා කියලා කියන්නේ බ්‍රහ්ම ලෝක වලට නෙමෙයි. නිවන් දකින ක්‍රමවේදය. ඒ කියන්නේ මේක නවත්තන ක්‍රමවේදය. එහෙනම් Hinduන්ට ඕනේ පින්වතුනි මේ suffering මේ දුක කියන එක නැති කරගන්න. ඒ දුක කියන එක නැති කරගන්න ඒගොල්ලෝගේ මාර්ගය තමයි කොතනට යන්නේ කියලා. බ්‍රහ්ම ලෝකෙට යන්නේ. නමුත් ශාස්ත්‍රුන් වහන්සේ කිව්වා ඔය බ්‍රහ්ම ලෝකෙට ගියත් ඔතනින් අතහැරෙන එක ඇවිල්ලා ආපහු දැරයක් අවීතිය ළඟිනවා. ඒ ළඟින්න හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුව තමයි මේ ඇලීම. එහෙනම් ඔන්න ඔතනට ඇලුනොත් එහෙම මොකද වෙන්නේ? එතනින් එහාට ඇතරින් අතරින් එකා ගිහිල්ලා අත දැන්න තමයි උපදින්නේ. එහෙනම් පින්වතුනි ඇලීම යම් මොහතකට අඩු කරගත්ත කෙනාට කියනවා මොකක් කියලාද? සෝතාපන්නය කියලා. ඒක නිසා තමයි පින්වතුනි සෝතාපන්නය කොහේ යන්නේ නැත්තේ? සතර අපායේ යත වෙන්නේ නැත්තේ. එහෙනම් මෙතන තියෙන ඇලීමේ ප්‍රශ්නය. මේ මිනිස්සු පින්වතුනි මේ පැවිද්ද කියන එක ලබන්න ඕනේ. දොස්තරලා ඉංජිනේරුවෝ අන්න එහෙම පිරිස් පැවිද්ද කියන එක ලබන්න ඕනේ. නැතුව මේ අර මේ මේ එපා වෙලා නැත්නම් කන්න බොන්න නැති වෙලා ওই මට්ටමට ගියායේ නෙමෙයි. ඒකට හේතුව තමයි පින්විතනේ මේ දැන් මේ අපි මේ යනවනේ දියුණුවේ මට්ටමකට. අපි ඔන්න එකවස්සේ ඉඳලා දැන් මේ ඉගෙනගෙන ඉගෙනගෙන උඩට නගිනවා. උඩට නගින්නේ පින්විතනේ සපවත් ජීවිතයක් බලාගෙන. ආරක්ෂා සහිත ජීවිතයක් බලාගෙන. ඒක නේද අපිට ලොකු රස්සාවක් කරන්න. නැත්තම් මොකටද ඔය ළමයි ඔච්චර මහන්සි වෙ ඉගෙන ගන්න. සල්ලි ගෙව ගෙව මහා තොගයක් සල්ලි ගෙවල ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නේ මොකටද පින්විතනි? ආරක්ෂා වෙන්න. ඒ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් ඉස්සරහට આવොත් ඒකට හරියන්න සල්ලි ප්‍රමාණයක් තමන් ගාව තියෙන්න. එහෙනම් පින්විතනි ජීවිතේ මතු ආරක්ෂා උදෙසනම් මේක කරන්නේ. එහෙනම් ඔයකත් එක්කම තව එකක් තියෙනව නේද කරන්න? ඒ මොකද්ද? මේක අතහැරලා දාලා වැරිද්දට යන්නේ. එහෙම නැත්නම් පින්විතනි මේක ඉඳගෙන මේක අතාරින එක. මේක ඉඳගෙන මේක අතාරින එක ලේසි වැඩක් නෙමෙයි. අපි කාලෙක ඉඳලා ඕක කරනවා. ඊට වඩා හොඳයි මැරෙන එක. මේක ඉඳගෙන අතාරගෙන ඉන්නවට වඩා. මේක ඉඳගෙන අතාරින්න බෑ. හරි ප්‍රශ්න. මොකද පින්විතනි අල්ලගත්ත පිරිසක් ගාව අතහැරලා හිටියොත් එහෙම ඔඩ් නේද ඒක? ඔඩ් උන ගමන් මොකද වෙන්නේ? කතා කරන්නෙත් නෑ දැන්. ඈ අම්මෝ බලන්න මේ ගෑස් එක ඈ ආදිවාසීන් දේවා තව කෙනෙක් කියන්න පුළුවන් ඔයා ඔහොම නෙමෙයි ඉස්සර ඈ දැන් ඔයා ඔහොම වෙලා නිකන් ඈ ආදිවාසීන් දේවා යාළුවෝ ටික නැති වෙලා යනවා එහෙම ප්‍රශ්න වෙනවා ඒක තමයි ක්‍රමවේදය ඉස්සර හිටියනම් යාළුවෝ 100ක් අද යති යාළුවෝ දෙන්නෙක් ඔන්න ඔබ අතාරින්න ගත්තා ඒක තමයි විදිය ඒ යාළුවෝ දෙන්න ගැන හොයලා බැලුවොත් එහෙම ඒ යාළුවෝ දෙන්න කවුද ඒගොල්ලොත් මේකෙම ඉන්න අය. මොකද පින්වදින ගතියට ගතිය ගැලපෙන්නේ. එහෙනම් පින්වදින මෙන්න මේ අතහැරීම කියන එක මේ මේක ඇතුළේ ඉඳගෙන කරන්න පුළුවන් නම් හොඳයි. ඒකයි මම ඔබට කියන්නේ මම මේ කාටවත් පැවිදි වෙන්න කියනව නෙමෙයි. මොකද ඔබ ඔක්කොම පැවිදි වෙනවා කියන එක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. නැත්තයි මේ බණ අහන ලක්ෂ 10ක් පිරිස්. ඊට අධික ප්‍රමාණයක්. ඔය ලක්ෂ 10න් පැවිදි වුණොත් එහෙම මොකද කරන්න වෙන්නේ? මුළු ලංකාවම ආරණ්‍ය සේනසනසනයක් කරන්න ඉපේ. ඒක වෙන්නේ නැහැ කවදාවත්. ඒක නිසා මම මේ ඉස්සරහා ඉන්න පිරිසටවත් මේ බණ ඇහෙනවා ඇහෙන අද මේ වෙලාවේ අහන හෝ තව අනාගතයේදී අහන අයටවත් මහාන වෙන්න කියනෝ නෙමෙයි. ඒක පින්වතුනි තමන්ගේ අතේ තියෙන තීරණයක්. හැබැයි මෙහෙම එකක් මම ඔබට කියනවා. ඕනෑම කෙනෙකුට පින්වතුනි මහාන වීමේ අවශ්‍යතාවය ආවොත් අන්න ඒක උදෙසා සබ්‍රහ්මචාරීන් වහන්සේලා වෙසෙන තැනක් ඔබට හදලා දෙනවා. තව මාස 4කින් හදලා ඉවරයි ඒක. හදලා ඉවරයි කියන්නේ පළවෙනි අදියර ඉවරයි. උත්තමේව 50 දෙනෙකුට අධික ප්‍රමාණයක් පැවිද්ද ලැබයි කියලා දැන් විශ්වාසය කියනවා. මොකද අපි එක සතියයි තාම මේක කියලා 20ක විතර ප්‍රමාණයක් මේ වෙනකොට ඉල්ලීම් කරලා තියෙනවා අපිට ඒ අවස්ථාව උදා කරලා දෙන්න කියලා. ඉතින් මම ඔබට කියන්නේ පින්විතනේ ඉතින් ඔය අතහරින පිරිසේ කෙනෙක් වෙන්න. කවදා හරි වෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා මෙන්න මෙහෙම. මේ ධර්මයයි ඔබයි දේශනා ඇහෙන මානෙක කවුරු කෙනෙක් එක දවසක් හරි අහලා තියෙනවනම් තමන්ගේ ගෙදර පාංශු කූලයක් නොදෙන්න වග බලා ගන්න. ඒ මොකද්ද ඒ කිව්වේ? තමන්ගේ නිවසේ පාංශු කූලයක් නොදෙන්න වග බලා ගන්න. ඒ කිව්වේ මොකද්ද? ගිහි අඳුම ඉඳගෙන මැරෙන්න එපා කියලා. මොකද ගිහි අඳුම ඉඳගෙන මැරුණොත් පන්සලේ පාංශු කූල දෙන්නේ නැහැ නේ කවුරු? නේද? ගිහි අඳුම ඉඳගෙන මැරුණොත් එහෙම ගෙදර තමයි පාංශු කූල දෙන්නේ. මොකද පින්වතුනි මේ සද්ධර්මයේ අහන පිරිස වෙනුවෙන් තමයි ඒක ගොඩනගන්නේ. ඔබගේම ධනිය තමයි එතනට එන්නේ කවදා හරි. ඒකයි අපි කිව්වේ පින්වතුනි පින්නපාතයෙන් තමයි සියලු දෙනා යැපෙන්නේ. නමුත් මේ පින්නපාතයෙන් යැපුණාට ගමේ පින්නපාතේ වඩින්න තරම් ගම පෝෂණය වෙන එකක් නැහැ මොන ගම ගත්තත්. ඒක නිසා පින්වතුනි අපි අපේ සියලුම ධනිය ඒ වෙනුවෙන් කැප කරනවා. ඒ කියන්නේ ඔබගේ අරහත්ත්වයේ උදෙසා ඔබගේ මාර්ගඵලයන් උදෙසා පින්වතුනි අපි සතු සියලු දේ අපි කැප කරන්න ලෑස්ති. ඒ උදෙසා මේ ආරාම විහාරය ඔක්කොම අපි සල්ලි වලට ගන්නවා. ඒ ඔක්කොම සල්ලි වලට හදනවා. ඒ හදලා පින්තුනි ඒ එන උත්තරම පිරිසට ආහාර දෙවීම සඳහා දානමාන කටයුතු සඳහා පින්තුනි ඒ ඒකෙම පැත්තක කිචන් එකක් හදලා ඒවට අදාළ පිරිස් දම්මලා පඩියක් ගෙවලා ඒ අය ඒ කටයුතු කරන්න. උදාහරණයකට ගන්න පුළුවන් මෙහි තියෙන අමරාවතිය. අන්නේ ආකාරයෙන් පින්වතුනි මේ කටයුතු කරනවා. ඉතින් ඔබගේ මුදල් තමයි කවදාද උතන්ට යන්නේ. ආ, ඒක දෙකක් නැහැ. දසදහසක් සංඝයා වහන්සේලා බිහි වෙනවා. හැබැයි මේ බිහි වෙන හැම සංඝයා වහන්සේ නමක්ම මොන වගේ අයද? අරහත්ත්වේ ප්‍රාර්ථනා කරගෙන ආපු පිරිස්. ඒක නිසා පින්වතුනි විනය ශික්ෂා පද පනෝ බුමේ කරන්න එපා මේක කරන්න එපා කියන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද එන්නේ මොකටද? රැට කන්න නෙමෙයි. එන්නේ මොකටද? එන්නේ නිවන් දකින්න. එහෙනම් නොකෑ හිටියත් කමන්නේ කොළ ටිකක් කොටලා කෑවත් කමන්නේ. ඒ තමන්ගේ කටයුත්ත කරගන්නයි එන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි ඒවට අදාළ සියලුම දේවල් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔබ අදිස්ථාන කරන්න පින්වතුනි ඒක අද වෙන්න පුළුවන්. මම මේ කියන්නේ පින්වතුනි මේ සමාජයේ තියෙන පොඩි ප්‍රශ්නයක්. ඒක පොඩි නෙමෙයි ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. මේ සම්බුද්ධ ශාසනයේ වටිනකම මිනිසුන්ට තේරෙන්නේ නැතුව ගිහිල්ලා තියෙන එකයි. පින්වතුනි මේ බුදුදහම කියලා කියන එක ජීවිතේ භාගයක් කරගන්න. පොඩ්ඩක් නෙමෙයි. ජීවිතේ භාගයක් කරගන්න. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කරගන්න. ඒකට හේතුව තමයි පින්වතුනි මනුස්ස අධ්‍යවයක් ලැබිලා තියෙන කාලා බීලා උඩපයින්න නෙමෙයි. බල්ලෙකුට කන්න ටිකක් දීලා බලන්න. ඔය අනික් මිනිස්සු කරන දේම උත් කරන්නේ නැද්ද කියලා. මොකද කරන්නේ? කාලා? කාලා බීලා මොකද කරන්නේ? උඩ පැන පැන නටනවා. ඒකනේ කරන්නේ. ඉතින් ඔය ටිකම කරන එකෙක් මැරුණොත් එහෙම පින්වතුනි කොහේ යයිද? මම මේ කියන්නේ බණ අහන්නත් එන. බණ අහලා ධර්මය අවබෝධ කරන්නත් සූදානමේ ඉන්න. සෝතාපන්න මාර්ගයටවත් ආපු නැති හැබැයි. එහෙම කෙනෙක් මැරුණොත් එහෙම, ඒ මැරෙන වෙලාවේ ඇලුනොත් එහෙම මොහොකට හරි එහෙකට පෙරේතයා වෙලා එන හැටි. එහෙමනම් ආයේ පිංගුතුනි ඔය බණ බින්දු මාත්‍රයක්වත් අහලා නැති අන්‍යාගමික මත දරාගෙන පිස්සු විදියට ලෝකේ ජීවත් වෙන එකෙක් මැරුණොත් එහෙම කොහේ යයිද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපි කවුරුත් පිංගුතුනි ඒ පිරිස් වලට පිහිට වෙන්න බලාගෙන නෙමෙයි මේ කටයුතු කරන්නේ. මේ ධර්මයේ ඇහෙන මානෙක කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඒ අයට මේ ධර්මයේ අහලා යම් අවබෝධයකට ඇවිදilla තියෙනවනම් ආන්න එතන ඉඳලා ඔබව හික්මවන්න. ඔබව හික්මවනවා කියලා කියන්නේ පින්වතුනි ඒ එතනට යන උත්තරම පිරිසුත් තමන්ව හික්මව ගන්න ගමන් තමයි ඔබව හික්මවන්නේ. නොබෝ කාලෙකින් පින්වතුනි ඒ අවුරුද්දක් දෙකක් ඇතුළත අරහතුන් වහන්සේලා ඒ ස්ථානයේ බිහි වෙනවා. මේ වෙනකොට අනාගාමි ඵලය දක්වාම මේ මාර්ගයේ වඩාගෙන යන පිරිස ඉන්නවා. ඉතින් මේ පිරිස වලට එතනින් එහාට තව එක ස්ටෙප් එකයි තියෙන්නේ. ඒ ස්ටෙප් එක ඒක තියෙනවා එතෙන්දී අනිවාර්යයෙන්ම. ඉතින් ඒ කටයුතු උන්වහන්සේලා ඉවර කරගත්තට පස්සේ ආන් ඒ උන්වහන්සේලා විසින් ඔබට ඒ සීළු දේවල් කරලා දෙයි. සීළු දේවල් කරනවා කියන්නේ මොකද්ද? ඔබගේ නිවන උදෙසා අවශ්‍ය සියලුම කාරණා කරයි. ඉතින් හැම දවසකම දේශනා පැවැත්වෙනවා එතන. ඒ දේශනා පැවැත්වෙන්නේ ගිහියන්ට නෙමෙයි. ඒ දේශනාව පැවැත්වෙන්නේ එතන ඉන්න පැවිදි පිරිසට. මම ඒකයි කියන්නේ පිටු වෙනවා ලංකාව තනිකර පිස්සුවක් වගේ. ඇයි? හාමුදුරුන්ට ඕන වෙලා තියෙන්නේ මොකද්ද? ගිහියන්ට බණ කියන්න. මන් දන්නේ ඇයි කියලා. ගිහියෝ ටිකක් එකතු කරගෙන බණ කියනවා. තවට තවතනකට ගිහලා ගිහියෝ ටිකක් එකතු කරගෙන බණ කියනවා. ගිහියෝ ටිකක් එකතු කරගෙන බණ කියනවා. දැන් Taman නිවන් දකින්නේ නැද්ද? දැන් බුදුහාමුදුරුවෝ මේ බණ කිව්වේ ගිහියන්ට බණ කියන්න කියලාද? ඒකටද මේ ශාසනය ගොඩ නැගුණේ? පින්වතුනි තමන්ගේ වැඩේ කරගන්න. තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ හෝ කරගන්න ගමන් අර අනිත් වැඩේ කරන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඔබ දවසක පැවිද්දට ගියනම් ඒක කරන්න. තමන්ට සරුසාර කුඹුරක් තියාගෙන අනිත් කුඹුරු වපුරන එකට හොඳ ගොවියා කියනවාද? ඈ තමන්ට හොඳ සරුසාර කුඹුරක් තියෙනවා. බිත්තර වී ටික අරගෙන මොකද කරන්නේ? අර වැලි තියෙන තැන් වලට ඉහිගෙන ඉහිගෙන යනවා. මේ මහා වැලි කතර. මේ හොගාලිහිනා. අන්තිම වෙන මොකද වෙන්නේ? අසාර්ථක ගොවියෙක් වෙලා මැරෙන්න වෙන්නේ. තමන්ගේ කුඹුර එහෙමමයි. එහෙම හරියන්නේ නැහැ. පොටලි හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ තුච්චවාදයෙන් මේ අපහාස කළේ නින්දා කළේ ඔන්න ඕක නිසා. එහෙනම් පින්වතුනි තමන්ගේ වැඩේ කරගන්න. පුළුවන් තරම් ශීඝ්‍රයෙන් තමන්ගේ වැඩ කටයුත්තට එන්න. ඇවිදින්න. මොකද ඔබ වෙනුවෙන් තමයි මේ දේ තියෙන්නේ. ඔබ ඩිසිෂන් එක අද ගත්තා නම් හෙට වෙනකොට ඔබට මේ අවස්ථාව සැකසීලා තියෙනවා. 10000ක් නෙමෙයි ලක්ෂයක් ආවත් වින්දනේ. ඒ කටයුත්තේ එහෙමම සිද්ධ වෙයි. වන්දනා කරන්න එන කාටවත් එතනට එන්න බෑ. ඒකට යාබද කොහේ හරි පන්සලක් තියෙනවා නම් එතනින්ම හරවල යවනවා. අන්න එතන පන්සල තියෙනවා, බෝධිය තියෙනවා, පිළිමි තියෙනවා, ඒ ටික තියෙනවා. ගිහිල්ලා වන්දනා කරලා යන්න එහෙම. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, తాවකාලික පැවිද්දක් හරි ලබන්න අඩුම තරමේ. తాවකාලිකව පැවිදි වෙන්න. විශේෂයෙන් මේ ලන්ඩන් වල ඉඳලා හෝ අනිත් රටවල ඉඳලා ලංකාවට යන පිරිසට පුළුවන් පින්විතනේ එතනට ගිහිල්ලා తాවකාලික පැවිද්දක් ලබන්න. තාවකාලිකව පැවිදිලා ඉන්නවා සති දෙකක් හරි අඩුම තරමේ සති දෙකක්වත්. ඉතින් ඔය තාවකාලිකව පැවිද්ද කියන එක පින්වතුනේ එතනදී සමහර වෙලාවට සදාකාලික වෙන්නත් පුළුවන්. ඒක තමයි ක්‍රම වේද. මොකද සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් නිතර නිතර අවවාද අනුශාසනා ලැබෙනකොට මේ මාර්ගය වැඩෙනවා. අසුචි වලින් ගොඩට ආපු එකෙක් පින්වතුනේ අසුචි ටික විහිදාගෙන ටිකක් වෙලා ඉඳලා සති දෙකක් විතර ඉඳලා ආයි අසුචි වලට පයින්කොට ඒකට මොනවද හිතෙන්නේ? ඕන් ඕකේ හිතෙන්න පුළුවන් අන්නේ වෙලාවට. ඉතින් වාක්‍යම් යුතුයකම් තියෙනේ ඕනේ තරම් තියෙනවා පිරිසට. ඒ වගේම වාක්‍යම් යුතුයකම් පින්වදිනී මරණයේ වෙලාවේදී අතහරින්න වෙනවා. ඉතින් මරණයේ වෙලාවේදීත් ඕක මට වාක්‍යම් තියෙනවා කියලා හිතාගත්ත එක මම මොකද වෙන්නේ? එතනින් එහාට පෙරේතියා වාක්‍යම් කරගෙන යනවා. ඒක තමයි වෙන්නේ. මහා විශාල ගියක් ගන්නවා. අරගෙන මොකද කරන්නේ? දැන් ඉන්න ඕනේ එක කාමරයයි ඉන්න ඕනේ දෙන්න දෙ මහල්ලන්න. නමුත් ගන්නවා මොකද්ද? ලංකාවේ හිතන්නකෝ. තට්ටු පහක විතර ගයක් ගන්නවා. මොකටද ලෝකෙට පෙන්නන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ? දෙන්නත් එක ඉතින් උදේ ඉඳලා රෑ වෙනකන් උඩින් ඉඳලා පල්ලෙහාටයි පල්ලෙහැලින් උඩටයි අතු ගන්නවා. ඕකනේ ඉතින් වෙන දෙයක් කරන්න නැහෙනේ. ඒ අතු ගාලා ලෝකෙට පෙන්නගෙන ඉන්නවා කොහොම හරි මේක. හැබැයි ඉතින් ලොහු වගකීමක් තියෙනවා. මොකද මේ ගියේ අපරාධින්. ඈ ගියේ නිකන් කාබාසිනිය වෙනවනේ. මේ වෙදී අතුපතු ගාලා අස්පස් කරලා තියන්න ඕනේ. නාකි ජෝඩුව මොකද කරන්නේ? උදේ ඉඳලා පල්ලෙහාට ඕක කරනවා උදේ ඉඳලා රෑ වෙනකන්. අන්තිමට මැරලා ගියාට පස්සේ මොකද වෙන්නේ? බල්ලෙකට පෙරේතව දෙන්න දිහා බල්ලෙකට පෙරේතව දෙන්නත් මොකද කරන්නේ? එකෙක් උඩින් ඉඳලා අතු ගන්නවා අනිත් එක යටින් ඉඳලා අතු ගන්නවා. ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ ඉඳන් කොච්චර තියෙනවද ලංකාවේ විකුණ ගන්න බැරි පෙරේත ප්‍රශ්නෙින්ද? ගෙවල් තියෙනවා විකුණ ගන්න බැහැ විකිනෙන්නේ නැහැ කොච්චර කරලා. දේවාල එකට ගිහිල්ලා අහන්න ඉඳන් විකුණ ගන්න බැරුව ගෙවල් විකුණ ගන්න බැරුව කී දහහක් ඇවිල්ලා තියෙනවද කියලා දේවාල වලට. ඇයි ඒ? ඇයි විකුණ ගන්න බැරි? කොහේ හරි සාත්තරයක් අහන්න ගියාම කියනවා පෙරේතයෝ ඉන්නවා කියලා අර දේවාලට බාරයක් එන්නේ කියලා. දව පෙරේතය කොහෙන්ද ආවේ? ඉතින් ඔය පෙරේතය ඔබ වෙන්න බැරිද? ඉතින් ඔබේ ගෙදරට. දැන් ලියන්න පුළුවන් නම් කාට හරි මේ තමන්ගේ දරුවෙකුට නෙමෙයි අල්ලපු ගෙදරට ලියන්න පුළුවන් නම් ඊට බෑනේ ලියන්න. ඒ කියන්නේ මොකද්ද? ඇයි බැරි? ඇයි බැරි? ඇල්ලිලා තියෙන්නේ. මේක අපි අවබෝධයට ගන්න ඕනේ. හරි ඔය මොහොතවත් ඕනේ සාසනෙට ලියන්න. අපි ලියන්න කිව්ව හැම නෙමෙයි. ඔය තියෙන්නේ පන්සල් ඕනේ තරම් ලංකාවේ. හා ලියන්න පුළුවන් නම් ලියලා පෙන්නන්න. ලියන්නද? ලියන්න බෑ. ඒක ඒකාන්තයෙන්ම එහෙමයි. තමන්ගේ වාහනේ දෙන්න යාළුවෙකුට මට ඕනේ නෑ මේක ඔබ තියාගන්න කියලා. මං අදින්න බස් එක යනවා කියලා. බෑ. එහෙනම් ඔබට හොඳටම දැනෙන්න ඕනේ පින්විතිනි ඔබ මහා භයානක අඩියක ඉන්නේ. ඔබ ඇලිලා ඉන්නේ. ඇලිලා බව ඔබට තේරෙන්නේ නෑ. ඇලිලා බව තේරෙන්නේ. මං මේ පුටුවට ඇලිලා ඉන්නවා නම් ඇලිලා කියන්නේ කොහොල්ලෑ මං ඉඳ ගන්නකොට කොහොල්ල ගෑව කියලා හිතන්නේ කවුරු හරි කොහොල්ල ගාලා දැන් මට දැන් මං මේක උඩ ඉන්නකම් මං දන්නවද මං ඇලිලා ඉන්නේ කියලා. අන්න ඒකයි පින්වදිනේ මම මේ ගැන ඔබට මේ කියන්නේ. මොකද විවිධ පිරිස් වලින් විවිධාකාරයෙන් මට මේවට කතා කරනවා. මොකද මේ වෙලාවේ මම AI ට කතා කරනවා. පැවිදි වෙන්න කැමැත්තෙන් ඉන්න අයත් එක්ක මම කතා කරනවා. පෞද්ගලිකව. හැබැයි අනිත් අයත් එක්ක මට එහෙම කතා කිරීමේ තාම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මම මේ මහත්තුරුන්ට කියලා තියෙන්නේ පැවිදි වීමේ අපේක්ෂාවේ ඉන්නවනම් යම්කිසි උත්තමයෝ. ආන් ඒ අයත් එක්ක මම කතා කරන්න කැමතියි. ඉතින් AI ගෙන් සමහර අයත් එක්ක කතා කරනකොට AI ගෙන් එන ප්‍රශ්න. ඉතින් AI ට ඒ අදාළ විදිහට ඒවට උත්තර දෙනවා. ආය ඇලෙන්නේ එහෙම නෙමෙයි. කෙලිම මොනවද? ෆෝල් තෙල් දෙන්නේ. ගාපු ගමන් මොකද වෙන්නේ? කොහොල්ල ටික ඔක්කොම දී වෙලා යනවා ඉවරයි. ඒක නිසා අලෝ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. ගලවලා දෙන්න. හැබැයි Tamanට කැමැත්තක් තියෙනවනේ බලෙන්නම් අල්ලලා ගලවන්නේ. Tamanට ගැලවෙන්න කැමැත්තක් තියෙනවා. ඒ අවස්ථාව උදා කරගත්තා නම් ඒකට අවශ්‍ය විදිහට කටයුතු කරගන්න පුළුවන්. දැන් එතකොට පින්විතුනි ඒ අහනකොට ඒ අයට මේ ඒ අහන නිසා තමයි පින්විතුනි දන්නේ. මොකද ඒ අය මෙච්චර කල් ඇලිලා කියලා නෙමේ හිටියේ. දැන් මොකද කරන්නේ? දැන් පුටුවෙන් නැගිටින්න හදනවා. පුටුවෙන් නැගිටිනකොට තේරෙනවා මොකද? නැගිටින්න බෑනේ. ඇලිලානේ. කොහොල්ල වලට ඇලිලා ගිහිල්ලානේ. දැන් කොහොමද මම නැගිටින්නේ? අන්නේ ප්‍රශ්නේ. නේ ඒක නිසා පින්විතුනි මම මේකත් එක්ක ඒ කරුණු කාරණාත් කිව්වේ ඕනෙම කෙනෙකුට මේ සද්ධර්මයේ හැබැයි ශ්‍රවණය කරමු කෙනෙක් වෙන්න ඕනේ. මොකද පින්වතුනි එතන ගිහිල්ලා මුළු දවස් 30ම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බෑ. හැබැයි ඒ අයට පින්වතුනි අපේ පින්වත් මහතුරු ඉතින් ඔබ ඔය සපේන ධනෙන් ඔබ ඉතින් යම් ප්‍රමාණයක් ත්‍රිපිටක පූජා ආදී වශයෙන් ඒ දේවල් වලට ධන පරිත්‍යාග කරනවා. ඒ වෑන් හෝ ඉතින් ඔය තියෙන සල්ලි වලින් ඔබට පෙන් රේඩියෝ එකක් ලබලා දෙනවා. ඒවට අදාළ ධර්මයේ දාලා දෙනවා. ඉතින් ඔබට අවශ්‍ය වෙලාවට ධර්මයේ ශ්‍රවණය කරන්නත් පුළුවන්. ඒ වගේම පින්වතුනි ධර්මයේ දේශනා කරන උතුමොත් එතන ඉඳි. මාර්ගඵලලාභී උතුමෝ. ඉතින් ඒ උත්තමයෝ විසින් ඔබට ධර්මයත් කතා කරයි. ඒ ධර්මයේ කතා කර කර ධර්මයේ කතා කර කර එක්කෙනෙක් නෙමෙයි දෙතුන් දෙනෙක් ඉඳගෙන ඔබට ධම්මවවාදදී ඔබගේ සමාධිය පුරවලා ඔබට ඒ අවස්ථාව උදා කරලා දෙයි. එතනට යන කිසිම කෙනෙක් අනාථ වෙන්නේ නැහැ. ඒකයි පින්වතුනි මම ඔබට කියුවේ වග බලා ගන්න ධර්මයයි ඔබයි එක දවසක් හරි ඇහුවනම් ගිහි අඳුමෙන් මැරෙන්නේ නැහැ කියලා. ගිහි අඳුමෙන් මැරුණා කියලා කියන්නේ ඒකෙන් 99%ක්ම පෙරේතය වෙනවා අපහු. පැවිදි ඇඳුමින් මැරුණාම පෙරේතය වෙන්නේ නැහැ කියනවා එහෙම නෙමෙයි. මම උදාහරණ කතාවක් මේකට කලින් කියලා තියෙනවා. මම අදත් කියන්නම්. එක හාමුදුරු කෙනෙක්. තමන්ගේ ගමෙන් ගම් දෙක තුනකට එහා පැත්තේ තියෙන ගමකට ගියා බණක් කියන්න. ඒ බණ කියන්න ගියාට පස්සේ පිඟුදිනි බණ කියලා ඉවරනහම හාමුදුරන්ට පිරිකරක් විදියට හම්බුණා ඇඳක්. සාමාන්‍ය ක්‍රමවේදයක් තියෙනවා පිඟුදිනි. හාමුදුරු නමක් තවත් ගමකට ගිහිලා ධර්ම දේශනාවක් කළාට පස්සේ ඒ ධර්ම දේශනාව උදෙසා හම් වෙන යම් පිරිකරක් තියෙනවා නම් ඒ පිරිකර සාමාන්‍යයෙන් ගේන්නේ නැහැ ඒ ගමේ පන්සලේ හාමුදුරන්ට දීලා එනවා. නමුත් මේ ඇඳට ආසයි දුනා මේ හාමුදුරන්ට. හාමුදුරන්ට ඇඳට ආසයි දීලා මොකද කරේ? කිව්වා මම මේක අරයි යන්න ඕනේ කියලා. ඒ ගමේ පන්සලේ හාමුදුරුවොත් ගණන් ගත්තේ නැහැ හත පහකට සාමාන්‍යයෙන් එහෙම කරනවනේ ඉතින්. මේ හැමෝම කැමතිනේ මොන හරි දෙයක් පන්සලට එනවට හරි. හාමුදුරු මොකද කරේ? ඉතින් එහෙනම් ඉතින් අරයි යන්න තමයි තියෙන්නේ. මට නම් ඕකට ඉතින් කාවත් දෙන්න විදිහක් නැහැ. කියලා ඒ හාමුදුරුව යන්න ගියා. දැන් මොකද කරන්නේ පින්වතුනි? මේ හාමුදුරුව තව ටිකක් රෑබෝ වෙනකන් ඉඳලා සිවුරත් හොඳට තද කරලා ගැට ගහගෙන ඇවිත්ත කොළුවත් ගිහිල්ලා හිටියා. ඇවිත්ත කොළුවත් එක්ක රෑ තිස්සේ මේ ඇඳ කර තියාගෙන ආවා. ඒ ඇඳ කර තියාගෙන ඇවිදilla මේ ටියා යම් වයසකට ඉඳ හාමුදුරුනම. අමාරුවෙන් පින්වතුනි උදේ වෙන්න කිට්ට වෙනකොට පන්සලට ආවා. හැබැයි දැන් මේ හාමුදුරුවන්ට ඕනේ මොකද්ද? කොහොම හරි මේ ඇඳේ නිදා ගන්නත් ඕනේ. දැන් ආසාවෙන් ගෙනාපු ඇඳනේ. ඒක නිසා මොකද කරේ? අබිද්ද කොළුවවත් අල්ලගෙන කොහොම හරි ඇඳේ පොළුව ඔක්කොම හයි කරලා ඉවර වෙලා. ඒ ඔක්කොම කළා ඇඳ උඩ නිදාගත්තා. ඇඳ උඩ නිදා ගන්නකොට බොහොම තෙහෙට්ටුවටපත් වෙලා හිටපු කෙනා ඇඳෙන් වැහලා මළා. ඊට පස්සේ කාලෙක ස්වාමින් වහන්සේ නමක් ඒ පන්සලේ වස්වසන්න ගියා. ඒ වස්වසන්න ගිය ස්වාමින් වහන්සේ අර ඇඳේ නිදා ගන්නකොට හීන් කෙඳිරි රණක් ඇහෙනවලු. අනේ මගේ ඇඳේ නිදා ගන්න එපා. මම ඇඳට නැග්ගා විතරයි මාව වැටුණානේ කියලා. යම් සමාධියක් තියෙන උත්තමේ. ඊට පස්සේ මේ පැත්ත හැරලා බැලින්නම් ඉන්නවලු. ඇට කෝට් එකට සිගුරක් අඳලා වගේ. ඇට ගැහිච්ච කෙනෙක් පෙරේතේ. ඒ හාමුදුරු වස්වසන එකත් අත් එක දාලා ගියලු පන්සල දාලා. එහෙනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඔයත් ගිහි තමයි. කහපාට ඇඳුමක් දාගත්තා කියලා පින්වදෙනි සංඝ වෙන්නේ නැහැ. ඒකයි මම හැමතිස්සෙම ඔබට කියන්නේ. සංඝයා වහන්සේට මම බැන්නොත් මම ආනන්තරීය පාප කර්ම මට්ටමේ පාපයක් කරගන්නවා වෙනවා. ඒ නිසා සංඝ කියන උත්තම පිරිසට කවදාක්වත් මගේ අතින් කිසිම දෙයක් කියවෙන්නේ නැහැ. අබමල් රේණුවකවත් වරදක් කියවෙන්නේ නැහැ. ඒ වරදක් තියෙන මම කියන්නේ. සංඝ කියන උත්තමයන්ට. නමුත් ඔය පිරිස එහෙමයි නෙමෙයි. කොහොම හරි පිළිගන්න බුද්ධ කාලෙත් එකක් මං කියන්නේ. බුද්ධ කාලෙත් හාමුදුරුව කෙනෙකුට සිවුරක අවශ්‍යතාවයක් වුණා. සිවුරක අවශ්‍යතාවයක් වෙලා පිංගුතුනි ගියා. අමුතොහොරට ගියා. අමුතොහොරට යනකොට එතන හාමුදුරු නමකගේ මිනියක් දාලා තිබුණා. ඒ කියන්නේ මේ මාර්ගඵලයක්වත් ලැබු නැති කෙනෙක්. අරහතුන් වහන්සේ නම් එහෙම කරන්නේ නැහැ නේ ආදාහනය කරනවා. ඉතින් එහෙම දාලා ගිහිල්ලා. ඉතින් අලුතම එකක්. ඒක නිසා මොකද කළේ? හිමීට අරකින් සිවුර ගත්තා. අරගෙන ඉස්සරහට එනකොට පිටිපස්සෙන් ඩක් ඩක් ගාලා සද්දයක් එනවා. හැරිලා බැලින්නම් මොකද වෙන්නේ? අර මලවිනි ඇවිදිනවා. අර පෙරේතයා මලවිනියට වැහිලා. ඕක මගේ ඕක දීලා ඵලයක්. ඔන්න ඔය කරුණ අරමයා තමයි තින්ගෙදී මැරිලා හත් දවසක් යනකම් ඒ මිනිහක තියෙන ඇඳුමක් ගන්න එපා කියලා වික්ෂුන් වහන්සේලාට බුදුහාඳුරු කිව්වේ. ඉතින් ඔන්න ඔයගේ දේවල් තියෙනවා. එහෙනම් දැන් හිතලා බලන්න. එතනට ගිහිල්ලා සිවුර අරගන්න සිවුර අත අරගන්න බැරිව නේද ඒ පුද්ගලයා ඉඳලා තියෙන්නේ. මම මේ සංඝයා වහන්සේලාට දොස් කියනවා නෙමෙයි ඈ වැරදියට එහෙම ගන්න එපා. ඔබගේ ඉරණම ගැන මම මේ කතා කරන්නේ. එහෙනම් පින්වතුනි අතහැර ගන්න බැරි වුණොත් ඔබට වෙන දේ ඔබ හොඳට හිතර ගන්න. ඒක නිසා උපරිම උත්සාහ කරන්න පින්වතුනි මේක අතහැරලා දාන්න. ගිහි ජීවිතේ හරි කමන්නේ නැහැ, පැවිදි ජීවිතේ හරි කමන්නේ නැහැ. කොහොම හරි මේක අතහැරලා දාගන්න උත්සාහ කරන්න. කිසිම කරුණක් ඉස්සරහට දාන්න එපා. ඔය අතහරින්න යන වැඩේදී. ඒකයි මං කිව්වේ මහාන වීමක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. මේ හරිම භයානක තැනක් ගැන මම ඔබට මේ කියන්නේ. ඒක නිසා අතහරින එක පුළුවන් තරම් ඉක්මනට අතහැර ගන්න. හෙට අතරින් හිතාගෙන අද මලොත් එහෙම ඒත් පෙරේතයම තමයි. පෙරේතයා වුණොත් නම් ආයෙ අහන්න දෙයක් නැහැ පින්වතුනි. එතනින් එහාට ආයෙ කතා කරලා වැඩක් නැහැ. වෙන්න කලින් තමයි මේ දේවල් කියන්නේ. ඉතින් ඔබ පෙරේතයෙක් වුණත් එකමද නැනත් එකයි. නමුත් ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව ඔබට කියන එක තමයි මගේ යුතුයකම. මොකද මම ශාස්ත්‍රුන් වහන්සේකින් අනන්ත අප්‍රමාණ කරුණාවක් පිහිටක් ලැබලා තියෙන නිසා. ඒක නිසා උන්වහන්සේගේ දේශනාව ඔබට කියනවා තීරණේ තියෙන ඔබ අතේ. ඒකයි මම කිව්වේ පිටින් දොස්තරලා ඉංජිනේරුවෝ එනවා ඊළඟට හිතන්න ඕන දේ තමයි මොකද්ද? ඊළඟ භවය ගැන. ඒකයි කිව්වේ මේ පැරදිච්ච අය නෙමෙයි මේ ශාසනයේ තියෙන දිනනායට. දිනනායට එතනින් එහාට දිනන්න. හොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කෝ හරය? කොච්චර කළත් කොහෙද හරයක් තියෙන්නේ? එහෙනම් හරයක් නැත්නම් තව මොනවටද මම මේ හරය හොයන්නේ? මෙරි මෙරි පෙරේතයෝ වෙනවා නම් බල්ල බලල්ලු වෙනවා නම් මට මොනවා කියලා ගන්නද මේකේ? ඔන්න ඔය තීරණයට ආව. මට මේ එකක්වත් වැඩක් නැහැ. මට මෙතනින් එහාට මේක කරගන්න ඕනේ. අම්මලා තාත්තලාට කිව්වත් ස්වාමි දරුවන්ට ස්වාමි දීනියන්ට ඔය ඔක්කොටම කිව්වා. මං ගියා මෙතනින් එහාට. ඔච්චරයි. මැරෙන වෙලාවටත් ඔච්චර නෙවෙන්නේ. මේ හිටියා ඩොක් ගාලා මල. අම්මේ මං යනවා. මේ ඉතින් මට මැරෙන්න වෙනවා. කමන්නේ නැද්ද අම්මේ? ඈ? ඔහොම කීයේ ඉන්නවද අම්මට? නැහැ. ඩොක් ගාලා ගියා එච්චරයි. මම මේ ගැන ඩොක් ගාලා ගිහලා මහන වෙන්නේ නෙමෙයි කාටවත් නොකිය. නමුත් ඒක තමයි පින්වතුනි විදිය. මේ කොහොමද පිංගුදින ඔබට මේ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. තීරණේ තියෙන්නේ ඔබ අතේ. ඔබ කැමති කෙනෙකුට ඒ සඳහා ඒකට අදාළ කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ ආරංචිය පිංගුදින ධර්මයයි ඔබයි ධර්මයේ ශ්‍රවණය කරන කවුරු හරි ඒ උදෙසා එහෙම කැමැත්තෙන් එහෙම ඔබත් එක්ක එහෙම කියලා දිනවනම් ඒ අයව දන්නන්න. ඒ අයට දැනුවත් කරන්න. මොකද මේවා ඇහිද කියලා ඉතින් මම දන්නේ නැහැ. ඉතින් ඒක කාරණාව. ඊළඟට පින්වදෙනි තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකටත් මම ටග්ගාලා උත්තරයක් දෙන්නම්. ඒක නම් ටග්ගාලා උත්තරයක් දෙන්න පුළුවන් එකක්. ඒකත් මේ ධර්ම ප්‍රශ්නයක්. මොකද මල්ලි ඒක එව්වේ WhatsApp එකේද? මේක මහත්මයෙක්ගේ ප්‍රශ්නයක් කියලා තියෙනවා. මෙන්න මෙහෙම. ඒ තමයි පින්වදෙනි මේ ත්‍රිපිටක පූජාව අපි සිද්ධ කරනවානේ. ඒ ත්‍රිපිටක පූජාවක් කරන්න බොහොම කැමැත්තෙන් පසු වෙච්ච මහත්මයෙකුට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ තමයි හාමුදුරු නමකකින් දෙනමකකින් ඇහිලා තියෙනවලු ධර්මයේ විකෘති කරන එක ආනන්තරීය පාප කර්මයක්. ඒ කියන්නේ සංඝ වේද පාප කර්මයේ හා සමාන පාප කර්මයක්. නැත්නම් සංඝ වේද පාප කර්මයක්. ඒක ආනන්තරීය මට්ටමේ සිදුවෙන එකක්. ඒක ඇත්ත. සංඝ වේදේ කියන එක නම් ආනන්තරීයයි. ඉතින් ඒක නිසා ත්‍රිපිටකවල වැරදි තියෙනවා කියලා. එහෙම කළොත් එහෙම සංඝ වේදයට දුරු දෙනවද කියලා. මෙන්න මේකයි ප්‍රශ්නේ. අද හින්දු දහම කියලා කියන්නේ වැඩි හරියක් කාශ්‍යප බුදුහාඳුරන්ගෙන් ආපු ධර්ම. ඒ කියන්නේ කාශ්‍යප බුදුහාඳුරන්ගේ දේශනාව ලෞකික අර්ථයේ තමයි අද වැඩි හරියක් වේද ගන්තොල තියෙන්නේ. එහෙනම් ඒකත් ශාස්ත්‍රුන් වහන්සේ නමකින් ආපු එකක් නේද? එහෙනම් පින්වතුනි, එහෙනම් අද හින්දු ධර්ම ප්‍රචාරය කරන පිරිස් කොහොමද බ්‍රහ්ම ලෝක යන්නේ? දැන් හින්දු ධර්මට අනුව වැඩ කටයුතු කරලා මන මේ භාවනා කටයුතු කරලා ධානය උපදවගෙන බ්‍රහ්ම ලෝක යන පිරිස් නැද්ද? ඉන්නවා. එහෙනම් ඒ අය කොහොමද බ්‍රහ්ම ලෝක යන්නේ? ඒකත් පින්විතුනේ විකෘති වෙච්ච බුදුදහමක් තමයි. මේකයි වැඩේ. මේක හොඳට හිතර ගන්න. සංඝ වේදේ කියන පාප කර්මය කරන්න පුළුවන් උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේ නමකට විතරයි. භික්ෂුන් වහන්සේලා හත් නමකට වැඩි ප්‍රමාණයක්. අනිත් භික්ෂුන් වහන්සේලාගෙන් අයින් කරගෙන ඕක නෙමේ හරි ක්‍රමේ, මේක තමයි හරි ක්‍රමේ කියලා. හැබැයි මෙහෙම කරන්න පිරිස ඉන්නවා. නැත්තන් නෙමෙයි. උඹලා ඔය කරන විදිය වැරදි. ඕක නෙමෙයි හරි ක්‍රමේ. මේක තමයි හරි ක්‍රමේ කියලා භික්ෂුන් වහන්සේලා හත් නමකට වැඩි පිරිසක් අනිත් භික්ෂුන් වහන්සේලාගෙන් වෙන් කරගෙන අරන් ගිහිල්ලා ඒ පුද්ගලයාට ඕනේ ආකාරයෙන් වැඩ කටයුතු කළොත් ඔය ඔහොම විනය මේ ඔහොම වැරදි. ඕවා නෙමෙයි විනය කියලා කියන්නේ. ආදි වශයෙන් දේවල් කියලා ඕක නෙමෙයි උපසම්පදාව කියන්නේ. ආදි වශයෙන් විවිධාකාර මේවා මතු කරගෙන එහෙම දෙයක් කළොත් ආන්නේ පුද්ගලයාට නම් මක් වෙනවද? ආනන්තරීය පාප කර්මයේ ඒ සංඝ වේදේ කියන පාප කර්මයේ හේතු වෙනවා. නැතුව වින්ගතුනි තවත් උත්තමයක දේශනා කරන ධර්මයක් නිවන් දකින්න බැරි වෙන්න පුළුවන්. ඒ උත්තමයා දේශනා කරන ධර්මය අහලා නිවන් දකින්න බැරි වෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගමු. කවුරු හරි හාමුදුරු කෙනෙක් ඉන්නවා සෝතාපන්නවත් වෙලා නැහැ. ඒ උත්තමයාගේ ගුරු හාමුදුරන්ගෙන් ඉගෙනගත්ත දෙයක් ඒ උත්තමයා කතා කරනවා. එතකොට න්‍යාය ධර්මයට අනුව බැලුවහම ඒක වැරදි. දැන් ඔබ හිතනවාද ඒ උත්තරේ අපාගත වෙයි කියලා? එහෙනම් පින්වතුනි දැන් බුදුදහම නවත්තලා ඔක්කොම යන්නවනේ කොහටද? ක්‍රිස්තියානි වෙන්න ඕනේ හැමෝම. ඇයි? මේක හිටියොත් එහෙම ආනන්තරිය වෙනවනේ. ඇයි? දැන් කවුද දන්නේ කවුද හරිබණ කියන්නේ කියලා? කවුද හරිබණ කියන්නේ කියලා දැනගන්න නම් බුදුහාමුදුරු ලෝකේ පහළ වෙන්න ඕනේ නේද? ස්වාමීනි මම එතන මමත් ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔන්න මං කියන බන්නේ මෙන්න මේවා. දැන් අහලා කියන්නකෝ හරිබණද මේ කියලා? එහෙනම් හැම දේශකයන් වහන්සේ නමකටම ගිහිල්ලා ඔක කරන්න වෙනව නේද? ධර්මයේ විකෘති කරන එක වැරදි. නමුත් ධර්මයේ විකෘති වෙන එක වැරද්දක් නෙමෙයි ඒක. ඉතින් විකෘති වෙනවා දන්නේ නැති නිසානේ එහෙම වෙන්නේ. ඒකයි පිංගුදින අපි මේ කොච්චර මේ හරය දේශනා කළත් ඒ හරය දේශනා නොකරන උත්තරම පිරිස ඉන්නවා. ඉතින් මේක තේරුණාම තමයි ඒ අය ඒක කරන්නේ. කෙනෙක් ඉන්න පුළුවන් තව එක පැත්තක් කතා කරගෙන යනවා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ලෝකෙට පහල වෙලා උන්වහන්සේ මොකද කළේ? උන්වහන්සේ වැඩි හරියක් කතා කළේ සමාධිය ගැන. භාවනා කළා මේ සමාධිය ලබන්නේ මේ ක්‍රමවේද ගැන උන්වහන්සේ කතා කළේ. උන්වහන්සේ වැඩි වැඩියෙන් කතා කළේ නැහැ අනිච්ච දුක්ඛ අනාත්ත ගැන. මතු බුදු වෙන්න පෙරම් පුරණ උත්තමේ අනිච්ච දුක්ඛ අනාත්ත ගැන ලොකු අවබෝධයක් කතා කරන්න හේතු වාසනාවක් තියෙන විදිහක් නැහැ. ඇයි? අනිච්ච දුක්ඛ අනාත්ත අද අවබෝධ වුණා නම් එහෙම. උන්වහන්සේ කොහෙද බුදු වෙන්නේ? එහෙනම් උන්වහන්සේලා හැබැයි ලෝකෙට ලොකු දෙයක් දීලා තමයි යන්නේ හැම මොහොතකම. එහෙනම් උන්වහන්සේ ලෝකෙට ඇවිල්ලා අනිච්ච දුක්ඛ අනාත්ත නෙමෙයි කතා කළේ. උන්වහන්සේ ලෝකෙට ඇවිල්ලා භාවනා කරලා මේ ඔබ ඔය උන්වහන්සේගේ පොත් එහෙම කියවලා ඇතිනේ නේද? ඒ භාවනා කරලා මනෝකාය එළියට යවන්න පුළුවන් ක්‍රමවේද ආදී වශයෙන් ඉතින් ඔය ඉන්දියාවේ ගිහිල්ලා ඍෂිවරු මුණ ගැහිලා ඒ ඍෂිවරුත් එක්ක බණ මේ භාවනා කටයුතු කළා. එහෙම ගත කරපු උත්තමෙක්. ඉතින් සාසනයට ලොකු සේවාවක් කළා. හැබැයි බින්දදී අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු කාරණා මනාකොට විග්‍රහ කළා නැතුව ඇති උන්වහන්සේ. එහෙනම් දැන් උන්වහන්සේ මැරලා අවිදියේද? ඉතින් සංඝ වේදේ කරා නම් අවිතියනේ. ඉතින් උන්වහන්සේත් මේ ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ මෙන්න කතා කළේ. ඔව් ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ සිංහල පද තියෙනවා පින්වතුනි විකෘති වෙලා. හැබැයි පාලිය නෙමෙයි. මේ හොඳට ඔළුවට ගන්න. කිසිම තැනක පාලියේ වෙනසක් වෙලා නැහැ. හැබැයි සිංහලට අරුත් නගනකොට පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා. අනිත් එක පින්වතුනි මෙන්න මේකත් හොඳට ගන්න. මේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ගඟ පින්වතුනි පිටාර ගලල යන මට්ටමේ තිබිච්ච ගඟක්. ඒ ගඟේ ඒ පීන නාහු පිරිස හිටියා. වතුර බොන්න ගිහිල්ලා ගඟට පැනලා පීනලා ඇති වෙන්න වතුර බීපු පිරිස හිටියා සාරිපුත්‍රයන් වහන්සේ වගේ පිරිස. ඊට පස්සේ පින්වතුනි මේ ගඟ ක්‍රමයෙන් හිඳීගෙන ගියා. දැන් අද මේ ගඟ හිඳිලා ගිහිල්ලා අද තියෙන්නේ මොකද්ද? ගොනු කුරේක. ඒ කියන්නේ ගඟට වතුර බොන්න ආපු ගොනෙක්ගේ කුරපාරකට යන්තම් එකතු වෙච්ච වතුර ටිකක් විතරයි. දැන් එහෙනම් ඔය වතුර ටිකත් මහ ශ්‍රේෂ්ඨයි. එහෙනම් ඔය වතුර ටික කොහොමද බොන්න ඕනි? කලත්තන් නැතුව බොහොම තීරු මාරුවෙන් බොන්න ඕනි. ඒකම වේදෙන් තමන් ඒක කරගන්න. නැතුව පින්වතුනි මේ ධර්මයේ මේ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් කතා කරන ධර්මයේ ප්‍රචාරය කළා කියලා කිසිම කෙනෙකුට ආනන්දරිය පාප කර්ම සිද්ධ වෙන්නේ නැහැ. මේක පිළිගන්න පුළුවන් කතාවක් නෙමෙයිද? ඔබට හොඳටම තේරෙනවානේ. ඒ එහෙම ඒවා වෙන්න විදිහක් නැහැ කියලා නේද? හැබැයි කවුරු හරි කෙනෙක් මේ අනිච්ච දුක්ඛ අනාත්ත මේක තවදුරටත් කිව්වොත් එහෙම මිනිස්සු නිවන් දකින්න මුන් ඔක්කොගෙම නිවන වහන්න ඕනේ කියලා හිතාගෙන ඒ ඔක්කොම ධර්මයේ ඌවමනාවෙන්ම විකෘති කර කර දෙනවනම් ආන්න ඒකට නම් ඔය කියන දෙයක් වෙන්න පුළුවන්. ඒ හැරෙන්න පින්වතුනි මොනම දහමක් හරි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ නාමයෙන් ප්‍රචාරය කරන කෙනෙක්ට අබමල් රේණුවකවත් ඒකෙන් හානියක් වෙන්නේ නැහැ. මොකද පින්වතුනි ඒ අය ඒක දැනගෙන කරනවා නෙමෙයි. ඒක නිසා ඔබ මොනම හාමුදුරුවන්ගේ හරි දහමක් ප්‍රචාරය කරනවා නම් බය නැතුව ඔබ ඒක කරන්න. ඒ හාමුදුරුවන්ට ධර්මය අවබෝධ වෙන්න ඒ හාමුදුරුව වෙනස් වෙලා ඒ මාර්ගයේ යයි. මාර්ගඵල ලැබෙන්න නම් යම් මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අපි ඔබට දේශනා කරගෙන යනවා. ඒවා අහගෙන යනකොට ඔබට තේරෙනවා ඇති පින්විතනේ මේ මාර්ගඵලයන් ලැබෙනවා කියලා. තමන්ව හික්මී යනවා ඉස්සරහට. ඒ කටයුතු සිද්ධ වෙනවා. ඒක නිසා ඒ ගැන අහිතක් හිතාගන්න එපා. ත්‍රිපිටකයේ පින්විතනි සිංහලට පරිවර්තනය කිරීමේදී වෙච්ච දෝෂ තියෙනවා. මොකද ඒක රහතන් වහන්සේ නමක්වත් ওই ත්‍රිපිටක සංඛාරක මණ්ඩලයේ නැහැ. හැබැයි මහානායක හාමුදුරුවෝ තමයි ඔක්කොම. මහානායක හාමුදුරුවෝ. ඒක නිසා තමයි 80%ක් විතර ඒක හරි පරිවර්තන. 80%ක් විතර හරි. නමුත් ඉතින් සමහර තැන් තියෙනවා වැරදි. ඉතින් මොනව කරන්නද? සංගායනාකර වගේ රහතන් වහන්සේලා 100ක් විතර එකතු වෙලා මේක කළා නම් ඔන්න හරියටම 100ක් ওই ටික හදාගන්න තිබුණා අපිට. නමුත් එහෙම නැහැ. ඒ උත්තමයේ පරම පූජනීයයි. මේ ත්‍රිපිටක පරිවර්තනය කරපු උත්තමයෝ. හැබැයි ඉතින් මේකයි. ඕක අරගෙන ඉතින් සිංහලට පරිවර්තනය කරන්න ගිහිල්ලා තමන්ට ඕන විදිහට පරිවර්තනය කළොත් එහෙම ඒකෙන් ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙනවා කියලා කියන්නේ නැහැ මම. නමුත් පින්වතුනි මහා පිරිසක්මක් වෙනවද? ඉතින් මහා පිරිසකගේ නිවන් වැහෙනවා. ඉතින් එහෙම වෙච්ච අවස්ථාවල් නම් පේන්න තියෙනවා. දැන් මේ ඉන්ටර්නෙට් එක ගහුවාම සමහර ත්‍රිපිටක එනවා. ඉතින් මම ඔබට කියන්නේ එකයි aatapi.com ආදී අතරින් එහෙම වෙබ්සයිට් තියෙනවා. අන්න ඒවැය තියෙන්නේ. ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරු, පජිනඥාන හාමුදුරු ආදී වශයෙන් ඒ දබුගම ලංකානන්ද හාමුදුරු වගේ මේ ලංකාවේ මේ පාලි භාෂාව පිළිබඳ හසර දැනුමක් තිබිච්ච යම් අත්දැකීමක් තිබිච්ච උත්තම පිරිසක් විසින් පරිවර්තනය කරමු ත්‍රිපිටකයක් තියෙනවා. ඉතින් අපි ඒ ත්‍රිපිටකය තමයි සිංහදුනේ අපි උනත් මේ පන්සල් වලට පූජා කරන්නේ. නමුත් අර සරල සිංහලට මේ ගිහියන්ටත් මේක හොඳට තේරෙන්න ඕන නේ. ඒක නිසා පොඩ්ඩක් සරලව දෙන්න ඕනේ කියලා. ගිහියන්ව උගත් කරන්නේ නැතුව මොකද කරන්නේ? ත්‍රිපිටකය දානවා පල්ලෙහාට. ඉතින් පල්ලෙහාට දැම්මට පස්සේ ඉතින් ආ නිවන් දකින්න දේවල් නම් ඒකේ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එහෙම ස්වභාවයකට පත් වෙච්ච ත්‍රිපිටකයක් තියෙනවා. ඉතින් ඔබ ඒව තෝර. හැබැයි මේකයි. ඒ ත්‍රිපිටකේ හරි ඔබ කාට හරි ෂෙයා කළා නම් එහෙම පොඩ්ඩකටවත් බය වෙන්න එපා. ඔබ අපාගත වෙයි කියලා. ඇයි ඔබ ත්‍රිපිටකයක් නිෂේය කළේ? නේද? ඔබ ෂෙයා කළේ ත්‍රිපිටකයක්. ඔබ කාටවත් මන්නේක් ෂෙයා කළා නෙමෙයි අනිත් එකට කොටහන් කියලා. ඒක නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඔබට ත්‍රිපිටකයක් පූජා කරන්න අවශ්‍ය නම් ඔබ ත්‍රිපිටකයක් අරන් පූජා කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ආනන්දරිය පාප කර්ම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ආ එහෙනම් ඒ ඕකේ තියෙන භයානකම හරිය තමයි සිංහදෙනේ ඕ වගේ ප්‍රචාරයක් ගියොත් එහෙනම් මොකද වෙන්නේ? බෞද්ධයෝ ඔක්කොම ක්‍රිස්තියානි වෙනවා. ඇයි ඒ? මේක ඉඳගෙන ආන මේ අම්මුහ නරකාදී යනවට වඩා හොඳයි අර ඉඳගෙන බල්ලෙක් බල්ලෙක් හරි වෙන එක. හවුද නැද්ද? ඇයි? ඔබ හැම කෙනාම කාගේ හරි ධර්මයක් මේ ප්‍රචාරය කරනවනේ නේද? ඔබගේ අම්මට හරි කියනවනේ අම්මේ මේක අහන්න කියන. කාගේ හරි මොන උත්තමයේ හරි ධර්මයක්? එහෙම කරද්දි මොකද වෙන්නේ එහෙනම්? ඒ උත්තමයේ වැරදි ධර්මයක් කියනවද කියලා ඔබ කොහොමද දන්නේ? එහෙම වුණොත් එහෙම වෙන්නේ මොකද? හැමෝටම අපාගත වෙන්නේ. ඉතින් එහෙම ඒවා වෙන්නේ නැහැ. ඒක නිසා ඒවට නම් බය වෙන්න එපා. ඔය කියන උත්තමයෝ කියන ඒවා ඇත්තකුත් තියෙනවා. හැබැයි ඒ ඇත්ත පිංගුදිනී ආනන්තරීය මට්ටමට යන්නේ නැහැ. කවුරු හරි දැනගෙන මේක විකෘති කළොත් තමයි ඒ ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා ඒව ගැන එච්චර තකන්න යන්න එපා. නැත්තම් එහෙම මේ බෞද්ධය හොයා ගන්න නැති වෙනවා. පන්සලකට දානයක්වත් දෙන්නේ ඇයි ඒ? ඔක්කොම ක්‍රිස්තියානි වෙලා. මේක ඉඳගෙන අපාගතනට වඩා හොඳයි ක්‍රිස්තියානි වෙන්නේ කියලා. ඒක නිසා පිංගුදිනී ඒකත් විඳතරේ ඔළුවට තියාගන්න. කොමාරි පිංගුදිනේ තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න එච්චර තමයි කරන්න තියෙන්නේ. දැන් අපි මේ බොහෝ කාලෙක ඉඳලා පිංගුදිනේ දැන් අපි මේ අනාගාමීත්වය ගැන විවිධාකාරයෙන් කතා කරගෙන ආවා. එතකොට පිංගුදිනේ දැන් අපි ඒකේ තියෙන තව කොටස් ටිකක් කතා කරගෙන යමු. මම ඔබට කියන්නේ පිංගුදිනේ නැවතත් මේ සද්ධර්මයේ කියන එක ඔබගේ ජීවිතයට ඕනේ අත්‍යවශ්‍යම අංගයක්. පන්සල් යන එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. අත්‍යවශ්‍ය මංගයක්. ඒ අත්‍යවශ්‍ය මංගයක් බව හොඳටම ඔබට තේරෙනවා පිංගුතුනි ඔබ අතාරින්න සැරසෙන හැම වෙලාවකම. ඒක නිසා පිංගුතුනි දැන් මම මේ ඔබට මේ ගැඹුරු සද්ධර්මය අපි කතා කරනකොට ඔබට වැටහෙන්න ඕනේ කරුණු කාරණා ගොඩාක් තියෙනවා. දැන් මේ ගැඹුරු සද්ධර්මය එකපාරෙම තේරෙන්නේ නැත්නම් කාලෙක ඉඳලා බණ අහපු නැති කෙනෙක් නම් එහෙම මොකද වෙන්නේ? මේක එකපාරට තේරෙන්නේ නැහැ. එතකොට පිංගුතුනි ගිහිල්ලා මුලින් ඉඳලා ආයෙ තියෙන ටිකක් අහන්න. අහගෙන එන්න. මං හිතන්නේ අපේ මහත්තුරු දානවා මේ දේවල් ටිකක් ගැඹුරු ධර්මයේ මුලින් ඒව අහපු අයට තමයි හොඳ කියලා එහෙම නේද? එහෙම දානවා මං හිතන්නේ. ඒකට හේතුව තමයි පින්වතුනි මේ සද්ධර්මයේ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ හිතයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන මහා රොකට් සයන්ස් එකක් අපිට තේරෙන්නේ නැහැ කිසි දෙයක් මේකේ. ඒකින්ද අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා. මං ඔබට සරල උදාහරණ වලින් යම් කිසි කාරණා කාරණා ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. කිරි කවරෙකුටත් නිවන් දකින්න පුළුවන් ක්‍රමවේදයක් උන්වහන්සේගේ තියෙන්නේ. මේව වැරදියට ගන්න එපා. මේකට පින්වතුනි ඔබ ගිහියෙක් විසින් ගිහියෙක් වශයෙන් ජීවත් වෙන්න ඔබ මොනතරම් දේවල් ඉගෙන ගන්න ඕනද කියලා හිතන්නේ? හරි. ඔක්කොම අතාරින්නකො වාහනයක් එලවන්න, ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න මොනතරම් දේවල් ඔබ ඉගෙන ගන්න ඕනද? ඔය ජීවිතේ පුංචිම පුංචි අංගයක් තමයි ඩ්‍රයිවර් කෙනෙක් වෙලා වාහනයක් එලව ගන්න පුළුවන් වෙන්නේ. ඕක ඉගෙන ගන්න සිංහසෙන තියරි ටෙස්ට් එක පාස් වෙන්නත් ඕනේ, ප්‍රැක්ටිකල් ටෙස්ට් එක පාස් වෙන්නත් ඕනේ. ඒතර ප්‍රැක්ටිකල් ටෙස්ට් එක පාස් වෙන එක ලේසි නෑ. පොඩි වැරද්දක් හරි කළොත් එහෙම ආපහු කරන්න වෙනවා. ඔය ආදි වශයෙන් ඔහොම එකක් යනවා නේද මේ රටවල වල. එහෙනම් පින්වදින ගිහියෙක් වශයෙන් ජීවත් වෙලා ඉන්න මොනතරම් දේවල් දැනගන්න ඕනද? ඒ දේවල් පින්වදින දැනගන්න ඕනේ විතරක් නෙමෙයි, ඒ දේවල් දැනගෙන ඉවර වෙලා එතනින් එහාට ඒ දේවල් පවත්වගෙන යන්නත් ඕනේ. හරි, නීති දෙකක් වෙනස් කරනවා. දැන් මොකද කරන්නේ? නීති දෙකක් වෙනස් කළොත් එහෙම එක්කෝ ආයි ගියයි මක් කරන්න කියලා. එක්කෝ ආයි විභාගේ ලියන්න කියයි. එහෙම නැත්නම් ඒ නීති දෙක දන්න බව තම ප්‍රූව් කරන්න මොකක් හරි එකක් කරන්න කියයි. එහෙනම් එකක් කළාට විතරක් මදි. ඒ කරපු එක මේන්ටේන් කරන්නත් ඕනේ. ඒක තමයි පින්වතුනි ගිහි ජීවිතයේ හැටි. ඒකට හේතුව තමයි ගිහි ජීවිතයේ දුවන්නේ සයන්ස් එක්ක. බුදුදහමත් සයන්සුත් අතර වෙනස තමයි පින්වතුනි. බුදුදහම කියන එක පටන් ගන්නෙ අනන්තයේ ඉඳලා බිඳුවට. සයන්ස් කියන එක පටන් ගන්නෙ බිඳුවේ ඉඳලා අනන්තෙට. අන්න ඒකයි වෙනස. ඔන්න වෙනස බලා ගන්න බුදුදහමයි සයන්ස් අතර. විද්‍යාව කියන්නේ නැහැ මං ඒකට. සයන්ස්. විද්‍යාව කියන්නේ පරම පූජනීය දෙයක්. එහෙනම් බුදුදහමයි සයන්ස් අතර තියෙන වෙනස ඔන්න ඕක. සයන්ස් කියන එක බිඳුවේ ඉඳලා පටන් අරගෙන යන්නේ. එහෙනම් හැමතිස්සෙම අපි ලෑස්තිලා ඉන්නවනේ මොකටද? වෙනස් වෙන්න. ඒකට අනුගත වෙන්න. නේද? ඈ දැන් ඔන්න කියනවා ඇස්බස්ටස් තමයි හොඳම. ඒක නිසා ඇස්බස්ටස් ගහලා දැන් ඔය පොළවල් කපන්න ඕනේ නැහැ. නිකන් අපරාධේ නිකන් මේ පරිසර හානියක් සිද්ධ වෙනවා. ඒක නිසා ඇස්බස්ටස් වලින් වහලේ ගහමු. කියලා ඔන්න ප්‍රචාරය යනවා. ඉතින් ඔක්කොම සෙට් වෙනවා මොකටද දැන්? මුළු සොසයිටි එකම රීසෙට් වෙනවා මොනවටද? ඇස්බස්ටස් පාවිච්චි කරන්න. ඔහොම ගිහිල්ලා ටිකක් කාලේ යනකොට මොකද වෙන්නේ? දැන් විද්‍යාව නගිනවා උඩ. ඇයි බින්දු වෙන්නේ පටන් ගන්න තියෙන්නේ? නැගෙන්න නැගෙන්න උඩට යනකොට ඔන්න තව කෙනෙක් හොයා ගන්නවා ඇස්බස්ටස් පිළිකාකාරකයි. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න ඇස්බස්ටස් ගහලා තිනවන නම් කොහේ හරි ගගන ගාමීන් වගේ පිරිසක් තමයි එන්නේ. ඔබට එහෙම අයින් කරන්න බෑ මේ රටේ ඇස්බස්ටස් අහුනොත් ගෙදර. ගගන ගාමීන් වගේ පිරිසක් එනවා ඔක්කොම සුදු ඇඳුම් ඇඳගෙන දාගෙන මූණු ඔක්කොම වහගෙන හෙල්මට් වලින් ඇවිදිලා මොකද කරන්නේ? නියන් අර මේ විකිරණශීලී මූලද්‍රව්‍යයක් හම්බුනා වගේ මොකද කරන්නේ? ඇවිදිලා ඒව අරගෙන පැක් මැගට් වලට දාලා ඔක්කොම කරලා සීල් කරලා තමයි අරගෙන යන්නේ. හැබැයි මේට අවුරුදු 10කට විතර කලින් කොහොමද ඇස්බස්ටස්? ළමයා ඉඳ දිනේද කැපි අද ලංකාවේ කපන්නේ? මේ ළමයි ඔක්කොම ගෙදරින් ඉඳලා ක්‍රෝස් ගාලා කපලා ගහන සීලෙම. හැබැයි මේක තාම ලංකාවට ගිහිල්ලා නැහැ. ලංකාවේ තව අවුරුදු 10කින් මේක මක් කරයිද? නවත්තයි. බෑන් කරයි. ඕක තමයි විදිය. සයන්ස් කියන්නේ ඔන්න ඕකට. ඒක නිසා පින්වතුනි මේ ගිහි ජීවිතේ ජීවත් වෙනකොට හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න එක නතර කරන්න බෑ. තව ටිකක් ඉගෙන ගන්න ඕනේ ඊළඟ අවුරුද්දට යනකොට. තව අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ. නමුත් පින්වතුනි පැවිද්දේ මොකද්ද කරන්න තියෙන්නේ? පවිද්ද පටන් ගත්ත එක මේ සාස්ත්‍රුන් වහන්සේගේ දහම බුදුදහම කියන එක පටන් ගත්තේ අනන්තයෙන්. ඒ අනන්තයෙන් පටන් ගත්ත එක දැන් අඩුවේවි යනවා. ඒක නිසා ආය අමුතුවෙන් රීසෙට් වෙන්න දෙයක් නැහැ. කරන්න තියෙන එකම එක දෙයයි පින්වතුනි පවිද්දට යම් කිසි කෙනෙක් ගියා නම් කරන්න තියෙන එකම එක දෙයයි ඒ තමයි අනිච්ච දුක්ඛ අනත්ත වඩන එක. වෙන කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. Tamanට ඕනේ ටයිම් එක. ඒක උදෙසා. ටයිම් එක අරගෙන පින්වතුනි ඇලිලා තියෙනවා නම් යම් දෙයකට ඒ ඇලිච්ච තැන් ගලවන එක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ පුටුවට ඇල්ල තියෙන බව දැනගෙන අර ඇලිලා තියෙන නූලෙන් නූල ගලවනවා ඉන්නකම් යම් සමාධි මට්ටමක ඉන්න වෙලාවක දැකපු දෙයක් තිබුණා. ඒ තමයි පින්වතුනි මේ අවබෝධය කියන්නේ මොකද්ද කියන එක. මොකද දැන් මට මේ පිරිස් කියන දෙයක් තමයි තේරෙනවා. අවබෝධ වෙලා නම් නෑ මට. අවබෝධ වෙලා නෑ කියන්නේ ඇයි? නූල ගැලවිලා නැහැ. නූල කියන්නේ කොහොල්ල ටික තාම ගැලවිලා නැහැ. හැබැයි තේරෙනවා කොහොල්ල තියෙනවා ගලවන්න ඕනේ බවත් ඔක්කොම තේරෙනවා. නමුත් ගැලවිලා නැහැ කියලා ඔන්න ඇවිල්ලා කියනවා. ගැලවිලා නැහැ. ඉතින් ඔය ගැන මම දිහි කරනකොට පින්වදිනේ මට තේරිච්ච දේ තමයි මේ සම්බුද්ධ ශාසනය පටන් ගන්නෙ සද්ධාවෙන්. මේ සම්බුද්ධ ශාසනයේ සද්ධාවේ ස්ටෙප්ස් කීයක් තියෙනවද? අනන්තයක් තියෙනවා. සද්ධාවේ ස්ටෙප්ස් අනන්තයක් තියෙනවා. රහතන් වහන්සේට කියනවා මොකක් කියලාද? අස්සද්ධා. ඒ කියන්නේ රහතන් වහන්සේට සද්ධාවක් නැහැ. ඒ කියන්නේ දැන් ශාස්ත්‍රුන් වහන්සේට තියෙන ගෞරවයක් නැහැ කියන එකද ඒ කියන්නේ? එහෙම එකක් නෙමෙයි. සද්ධාවක් නැහැ. සද්ධාව කියලා කියන්නේ පින්වතුනි විශ්වාසයට. විශ්වාසයට. එතකොට සද්ධාව කියන්නේ විශ්වාසයට. ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියන්නේ මොකද්ද? අසද්ධා වුණා කියන එක. එහෙනම් සද්ධා විශ්වාසයෙන් අරගෙන ප්‍රත්‍යක්ෂය කරනවා. විශ්වාසයෙන් ගත්ත දේ මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා මොකද කරන්නේ? ප්‍රත්‍යක්ෂය කරනවා. මොකද්ද ප්‍රත්‍ය? අවිද්‍යාව ප්‍රත්‍ය. මේ ගොඩනැගීම ගොඩනැගින්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් නේද? අවිද්‍යා පත්‍යා සංඛාරා නේද? එහෙනම් අවිද්‍යා ප්‍රත්‍ය ශේකලා නම් මොන හරි දෙයකට අන්න පිංගතුනි මොක වුණාද? ප්‍රත්‍යක්ෂ වුණා. ප්‍රත්‍ය ශේ වුණා. ප්‍රත්‍යේෂය වුණා කියලා කියන්නේ පින්වතුනි බෝධියට තියෙන යම් දුරක් තියෙනවා නම් ඒක අව වුණා. එහෙනම් දැන් මේ බෝධියට යන ගමන මේ බෝධියට යන ගමනේදී ප්‍රත්‍යක්ෂ වීම හරි වැදගත්. ප්‍රත්‍යක්ෂ උනේ නැත්තම් සද්ධා මට්ටමේ තමයි තියෙන්නේ. මම උදාහරණයක් කියනවා. ඒකෝ දැන් සද්ධාව කියන්නේ මොකද්ද? ඔය උපාසකම්මලාගේ සද්ධාව කියලා රහම්දුරු කියන එක නෙමෙයි මම මේ කියන්නේ. සමහර හාමුදුරුවෝ කියන එක. සමහර හාමුදුරුවෝ කියනවනේ සද්ධාවත් උපාසකවරුනි කියලා. මේ හාමුදුරුවන්ට එහෙම දෝෂයක් කියන නෙමෙයි. මම වැරදියට නම් ගන්න එපා. සදහැවත් උපාසකවරුනි කියලා කියනවනේ. එතකොට ඒකේ ඉන්න වයසක ආච්චි අම්මා සදහැව සද්ධාවන්ත එහෙම එකක් නැහැ. ඒ භක්තිමත්. එහෙම කියන්නේ මොකද්ද? භක්තිවන්ත උපාසකවරුනි. භක්තියයි සද්ධාවයි දෙකක්. අපි ඒව ඕන තරම් කතා කරලා තියෙනවා. එහෙනම් සද්ධා කියන තැනට යාව කියලා කියන්නේ පිටුනි ධර්මයේ ඇහුවා. අහලා දැන් විශ්වාසයක් තියෙනවා. තාම හැබැයි විශ්වාසයෙන් තමයි කටයුතු කරන්නේ. අන්න ඒක තමයි ඔබ කියන්නේ මොකද්ද? ඔබට හොඳටම විශ්වාසයි. ශාස්ත්‍රුන් වහන්සේව විශ්වාසයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයක් අපි කතා කරන්න බවත් විශ්වාසයි. හැබැයි තාම ප්‍රත්‍යක්ෂය වුණේ නැහැ. ඒකයි ඔබ කියන්නේ මට තාම මගේ ඇලිලා නේ. මට තේරෙනවා මේකේ මොකක්ද මේක මට තේරෙනවා. නමුත් මං ඇලිලා නේ. ගැලවෙන්නේ නැහැ නේ මාව. ඒ මොකද්ද? ප්‍රත්‍යක්ෂ වුණේ නැහැ. තාම මක් වුණා විතරද? සද්ධා වුණා විතරයි. මම ඔබට උදාහරණයක් කියන්නම් එතකොට තේරෙයි. ටික කැත උදාහරණයක්. අල්ලපු ගෙදර නෝනට තව පුරුෂයෙක් ඉන්නවා කියලා. තව කෙනෙක් ඔබට කියනවා. උදාහරණයට ගන්න. කුණු වලින් කිව්වම හොඳට තේරෙනවා. සසරේ කුණු හොයලා පුරුදු පිරිස්නේ අපි. ඒකනේ ඉතින් සසරේ සැරි සැරි නේද? මේකත් පහු කරන්න හැම දෙන්න එපා. මේක පහු කළා කියන්නේ ඉතින් ඒ තරම් ගොන් වැඩක් මුළු මේ සසරේම ගල්ල නැහැ. ඒකයි කිව්වේ. පාන්සිකූලයන් නම් ගෙදර දෙන්න එපා. ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඇවිදින්න තමන්ගේ වැඩේ කරගන්න. ඔබගේ ඉඩම් කඩම් එහෙම ලියන්න ඕනේ නැහැ. එම ඕන කෙනෙකුට දෙන්න. ඔබ වෙනුවෙන් ඒ කටයුතු කරලා තියෙනවා. මට ඉඩම් නම් දෙන්න බෑ මම මහන වෙන්න එන්නම්. කමන්නෑ එන්න. ඉඩම් ඕනේ නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. කොහොම හරි වින්දුතුනේ දැන් හිතන්න. අර කියපු. ඒ කාන්තාවට තව පුරුෂයෙක් ඉන්නවා කියලා ඔබගේ යාළුවෙක් ඔබට කියනවා. හැබැයි ඒ යාළුවා බොරු කියන කෙනෙක් නෙමෙයි. අන්න දැන් ඔබට ඇති වුණේ මොකද්ද? සද්ධාව. ඒවත් විශ්වාසය. දැන් සද්ධාව කියන වචනේ එතනට පාවිච්චි කරන්න සුදුසු නෑ. ඒක ධර්මයට පාවිච්චි කරන වචනයක්. විශ්වාසයක්. දැන් ඔබට තියෙනවා විශ්වාසයක්. හැබැයි විශ්වාසයක් තිබුණට ඔබ තදින්ම එයාගේ මනුස්සයාට එහෙම ගිහිල්ලා කියනවා දන්න ඔබ ගෑන්න මිනිහෙක් ඉන්නවා කියලා. එහෙම කියන්නේ නෑ. ඇයි ඒ? විශ්වාසයක් නේ තාම තියෙන්නේ. ඒ කියන්නේ පින්වතුනි තාම ඔබට ඒ පිළිබඳ අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව කියන්නේ මුලාවට. ඒ කියන්නේ ඇත්ත දැකලා නැතිකමට අවිද්‍යාව කියන්නේ. ඒ කියන්නේ ඔබ මේ කාන්තාවට පුරුෂයෙක් ඉන්නවා කියන එකෙත් ඉන්නවා. හැබැයි නැද්ද දන්නේ නැහැ කියන එකෙත් ඉන්නවා. අන්න බලන්න අවිද්‍යාව තව ටිකක් තියෙනවා. නැද්ද දන්නේ නැහැ කියලා ටිකක් ඉතුරු වෙලානේ. ඔහොම ඉන්නකොට වින්වතුනි ඔබට පේනවා ජනෙල්ලෙන් ඒ දෙන්නා එකට ඉන්නවා. දැන් මොකද උනේ? ඒ පිළිබඳ තිබිච්ච අවිද්‍යා ප්‍රත්‍යෙමක් වුණාද? ෂේ වුණා. අන්න ප්‍රත්‍ය ෂේ වෙලා ගියා. දැන් මොකද්ද? දැන් තියෙන්නේ ඒකාන්තයෙන්ම දන්නවා. දැන් ඔන්න ඒ කාරණා පිළිබඳව ඔබ අසද්ධා වුණා. අසද්ධා කියන්නේ අවිශ්වාසයට නෙමෙයි. හැම එකක්ම සද්ධා අසද්ධා වෙනවා කියන සද්ධාව නම් විශ්වාසය, අසද්ධා කියන්නේ අවිශ්වාසය එහෙම නෙමෙයි. දැන් ඒක පිළිබඳව ඔබ ඉන්නේ අසද්ධා. ආයේ ඔබට ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හොඳටම ඒක දන්නවා. දැන් ඔන්නම් ඔබට කියලා ස්වාමි පුරුෂයාට කියන්න පුළුවන්. දැන් දැක්කද? ඔන්න ඕක තමයි පිංගුතුනි මේ ධර්මයේ කෑල්ලෙන් කෑල්ල කෑල්ලෙන් කෑල්ල කරන්න තියෙන්නේ. අනාගාමී උත්තමයා සද්ධාවද සද්ධාවන්තයද නැද්ද? සද්ධාවන්තයෙක්. අනාගාමී උත්තමයාට අසද්ධා කියන්න බෑ. ඇයි හේතුව? හැබැයි අනාගාමී උත්තමයා අනාගාමීත්වයේ දක්වා අසද්ධාද නැද්ද? අසද්ධා. ආයි උන්වහන්සේට හෝ එතුමාට ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඉතුරු ටික. ඒ දක්වා මගේ ඔහු අසද්ධා. ඒ කියන්නේ විශ්වාසයෙන් ගන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම ප්‍රත්‍යක්ෂ කරලායි තියෙන්නේ. ප්‍රත්‍යක්ෂය කළා තියෙන්නේ. හැම එකම අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය කළා තියෙන්නේ. එහෙනම් එතනට එනකම් ප්‍රත්‍යක්ෂය කරලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂයි. හැබැයි ඉතුරු ටික තාම සද්ධාවෙන් ඉන්නේ. එහෙනම් ඒ සද්ධාවත් මොකද කරන්නේ? ඒකයි පින්වතුනි ධර්මයේ අහල මක් කරන්න ඕනේද? මෙනෙහි කරන්න ඕනේ. මේ ධර්මයේ මෙනෙහි කරන්න ඕනේ. ධම්ම විචේ සම්බොජ්ජංගේ කියන්නේ මොකද්ද? අර සද්ධාවේ ඉන්න කෙනාට ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ තැන. සද්ධාවෙන් ගන්න දේ ඊට පස්සේ මොකද කරන්නේ? සමාධි සහගතව ඉඳගෙන මක් කරනවද? විමසනවා. විමස බලනවා. දැන් මම ඔබට කියනවා ඔබ ඉන්නේ මුලාවක. එහෙනම් ඔබ ඊළඟට මොකද්ද කරන්න ඕනේ? සද්ධාවෙන් ගත්තා ඒක. ඔබ ඉන්නේ මුලාවක. දැන් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? කාරණාවෙන් කාරණාවට දදා බලනවා. ඒ කියපු විදිහට කොහොමද මුලාවෙන් ඉන්නේ? ඒ කොහොමද මුලාවක් එන්නේ? ඔන්න කරුණෙන් කරුණ දාගෙන යනකොට ඔය A-level maths එහෙම කරපු කවුරු හරි ඉන්නවා නම් ගණිත අභිහුණිය කියලා පාඩමක් තියෙනවා. n සමානයි 1ට සත්‍යයි. n සමානයි k-ට සත්‍යයි නම් k දන 1ටත් සත්‍යයි කියලා ගන්නවා. ඒ ගණිත නීතිය හරියටම හරි. එහෙනම් මේකෙත් එහෙම තමයි ගන්න තියෙන්නේ. එකකට දාලා බැලුවා. ඒකට සත්‍යයි. තවත් එකකට දාලා බැලුවා. ඒකටත් සත්‍යයි. තවත් එකකට දාලා බැලුවා. ඒකටත් සත්‍යයි. එහෙනම් මේ තුනටම සත්‍යයි නං. ආයි මම මේ ලෝකේ තව මොනවට දාන්නද? එහෙනම් මේ හැම එකකටම සත්‍යයි මේක. අන්න පින්වතුනි මොකද වෙන්නේ? එහෙම දැන් ඕක තුනකින් අතර වෙන්නේ නැහැ සමහර අය. සමහර අයත් නෑ එකකින් අතර වෙනවා ටුක් ගා. එකක් කියපු ගමන් ඇත්තනේ නම් මේ කිව්වේ. මේ මොන හරියද? මේ පිස්සු වැඩන්නේ මං කරන්නේ. මේ අම්මේ. මෙන්න වැන්දා. මං ගියා. එහෙම කියන විදිහත් ඉන්නවා. ඉතින් අම්මලා අරේ අඬා වැළපෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඇයි මම ප්‍රශ්නයක් නැහැ කියන්නේ? පින්වතුනි අම්මව තාත්තවත් ගලවන්න තමයි අර දරුවා ගියේ. හොඳට ඔළුවට ගන්න ඒක. මං ගිය සතියේ ඔබට කිව්වේ ඒකයි. සුප්‍රබුද්ධ රජුරුව අපායගත වුණේ අපරාධේ. සුප්‍රබුද්ධ රජුරුව දන්නේ නැහැ මේ වගා. යශෝදරා මේ දේවීන් වහන්සේ මේ ලෝකෙට බිහි වුණේ මොකටද? නිවන් දකින්න. මෙන්න මොකටවත් ආපු ගමන නෙමෙයි. ඉතින් සුපබුදු රජුව තමයි ඉන්නගෙන කෑවේ. ඒකට බුදුහාඳුරන්ට බයින්න ගිහිල්ලා. දන්නේ නැති නිසා, කරුණාකාරණා කිසිවල් ගැන අවබෝධයක් නැති නිසා. එහෙනම් පින්වතුනි ඔබ සසුන්ගත වුණා නම් ඔබගේ අම්මා මැරලා පෙරේතෙක් වෙයිද? ඒ අවස්ථාවට ඔබ ඉඩ තියෙනවද කවදක්වත්? නැහැ. ඔබ කොහොම හරි අදගෙන ඇවිල්ලා මේ කරුණු කතා කරනවා. මම මාගාව ඉන්න. මං දාන්නේ ගෙනත් දෙන්නම්. ඔහොම ඉන්න. ඔහොම ඉඳගෙන මම මේ කියන එක අහන්න. මේ විදිහට හිතන්න දැන් මේ විදිහට හිතන්න මේ භාවනාව කරන්න. මොකද බුදුහාඳුරුව ඒ වට අවස්ථාව සරසන තියෙනවා. බුදුහාඳුර විනිනීති පනවල නැහැ ඊට විරුද්ධව. තමන්ගේ පින්ඳ පාතෙන් කොටසක් තමන්ගේ අම්මට දෙන්න පුළුවන් කියලා උන්වහන්සේ විනිනීති පනවල තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. අසනීපෙලා ඉන්න අම්මට සාහත රැප උපස්ථාන කළාට කමක් නැහැ කියලා ගිහිල්ලා වික්ෂුන් වහන්සේ නම. එහෙනම් පින්වතුනි කවදාක්වත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තමන්ගේ අම්මා තාත්තට. හැබැයි යනකොට අඬයි. ඒක තමයි විදිය. යනකොට අඬයි. යනකොට ඇඬුවට පින්වතුනි ඒ ගියාට පස්සේ මොකද වෙන්නේ? හැමෝටම සිතක්. හතර වර්ගයක් නිවන් දකින්නවා කියලා කිව්වේ ඔය හතර වර්ගයට පින්වතුනි මහා සෙනඟක් අයිති. අම්මා තාත්තගේ ඥාති විතරක් නෙමෙයි. නිවන් දකින්න හේතු වාසනාව තියෙන හැම කෙනෙක්ම ඕකට අයිති වෙනවා. ඔය හතර වර්ගයට. මොකද ඒ කෙනාගෙන් බණහන්නේ මුළු හතර වර්ගයක්. හැම කෙනෙක්ම බණහන්නේ. ඒක නිසා පින්වතුනි ඔබේ තීරණයට එනකොට ඒ ගැන ප්‍රශ්න ඇති කරගන්න එපා. හැබැයි දැන් කරන්න තියෙන්නේ මොකද්ද පිංගුතුනි? ප්‍රත්‍යක්ෂය කරන්න. එහෙනම් ප්‍රත්‍යක්ෂය කර කර සද්ධා මට්ටමට එනවා ප්‍රත්‍යක්ෂය කරනවා. සද්ධා මට්ටමට එනවා ප්‍රත්‍යක්ෂය කරනවා. දැන් ඊළඟට තව කාරණාවක් තියෙනවා පිංගුතුනි. සෝතාපන්නයාට. සෝතාපන්න ඵලයෙන් පස්සේ මේ දහම් කාරණා අවශ්‍ය නැහැ. ඒක ඔබ දන්නවා. ඒක නාට පුළුවන් එතනින් එහාට ඒ කරුණු කාරණා කරගෙන යන්න. හැබැයි ශාස්ත්‍රඥ වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට සෝතාපන්න වීමටත් සකදාගාමී වීමටත් අනාගාමී වීමටත් මහරහත් පදවිය ලැබීමටත් කල්යාණ මිත්‍ර සම්පත්තිය තරම් තවත් දෙයක් මම නොකියමි කියනවා. එහෙනම් ඇයි එහෙම කියන්නේ? සෝතාපන්නයාට එතනින් එහාට කවුරුත් උන්නේ නැත්නම් එහෙනම් මොකටද මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන තව කතා කරන්නේ? පින්වතුනි අපි හිතමු කෙනෙක් සෝතාපන්න වෙලා කැලේට ගියා. දැන් එයා ඉන්නේ කැලේ. එයාට ධර්මයේ ආයි බින්දු මාත්‍රයක්වත් අහන්න නැහැ. නමුත් එයා වීරිය වඩාගෙන කරනවා. ඒ කරගෙන යනකොට පිංගුතුනි ක්‍රමානුකූලව ධර්මය විසින් ධර්මය පුරෝගෙන ඒ උත්තරය ඒ කටයුත්ත කරගන්නවා. තව කෙනෙක් ඉන්නවා සෝතාපන්න වෙලා මාර්ගඵලලාභී සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගාව වැඩ වාසය කරනවා. ආන් ඒ වෙලාවට මොකද වෙන්නේ? අනාගාමී වෙච්ච උත්තමේ. ඒ අනාගාමීත්වයේ උදෙසා කළ යුතු ඒක කාරණා ටික මේ මුලාවෙන් ඉන්න ස්වභාවය පෙන්눔 කරනවා එතන ඉඳගෙන. අන්න එතකොට මොකද වෙන්නේ? ටට්ටක් ගාලා යන්න පුළුවන් නේද? ඇයි සද්ධාවට එනවනේ ටක් ගාලා. ඇයි විශ්වාසයට එනවා ටක් ගාලා. අර කියපු ගමන් ඒ පිළිබඳ විශ්වාසයට ආවා. දැන් ඒක තමයි හිතන්න තියෙන්නේ. හැබැයි අර කැලේ ඉන්න කෙනාට මොකද වෙලා තියෙන්නේ? ඒ කෙනාට සෝතාපන්න ඵලයට යනකම් ඒවා විතරයි ඒ කෙනා දන්නේ. හැබැයි ඒ කෙනා නිවන් දකින්නේ නැහැ කියනවා නෙමෙයි. නමුත් අමාරු ගමනක ඉන්නේ. ඒකයි පින්වතුනි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක හරි වැදගත්. අරහත්ත්වයේ දක්වා මේක අවශ්‍යයි. එතකොට මොකද වෙන්නේ? ඒවෙන් යම් මාර්ගඵලයක් ලැබිච්ච උතුම ඒ අයගේ අත්දැකීම් තමයි කතා කරන්නේ. අත්දැකීම් කියලා කිව්වේ දකපු පෙරේතයෝ ගැන නෙමෙයි. මොනවද? දකපු දහම් ගැන. එන අනාගාමී ඵලයට එන්න නම් මෙන්න මේ දහම් මේ විදිහට දකින්න. මහරහත් পদවියට එන්න නම් මෙන්න මේ දහම් මේ විදිහට දකින්න. හැබැයි ඒ කියනකොට ඔබ අහනවා. ඇහුවාම මොකද වෙන්නේ? ඔබට තේරෙනවා. දැන් තේරිලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? තේමිච්ච දහම දැන් මෙනෙහි කරනවා. මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට ඔන්න මොකද වෙන්නේ? ටිකින් ටික ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙවි ප්‍රත්‍යක්ෂ වෙවි ප්‍රත්‍යක්ෂ වෙවි යනවා. එහෙනම් පින්වදින මේ පිළිබඳ තියෙන ප්‍රත්‍යශය කළාන. ඔය ප්‍රශ්න ඉවරයි. එහෙනම් දැන් මේ තියෙන එකම දේ තමයි සද්ධාවට පැමිණෙමින් ප්‍රත්‍යශය කරන්න. මේ අවිද්‍යාව ප්‍රත්‍යශය කරන්න. ඕනෙම දෙයක් උදෙසා කියන ධර්මයේ හොඳට අවබෝධයට අරගෙන ඒක ෂෙයා කරලා දාන්න. ඒක තමයි දැන් කරන්න තියෙන්නේ. දැන් අපි මේ කාම රාගය ගැන කතා කරමු. එහෙනම් දැන් මෙන්න මේ ධම දැන් ඔන්න ඇහුව පමණින් නම් කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අහලා මොකද්ද කරන්න ඕනේ? අහලා දැන් මේක මෙනෙහි කරන්න ඕනේ. අහලා මෙනෙහි කරන්න ඕනේ. දැන් මම ඔබගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මොකද දැන් මේ දවස් ටිකේ ශ්‍රේෂ්ඨ තීරණ ගත්ත පිරිස් විවිධාකාරයෙන් මාව මුණ ගැහෙන්න ඇවිල්ලා දහම් කාරණා අහලා ඒ කටයුතු කරනවා. ශ්‍රේෂ්ඨ තීරණ ගත්ත පිරිස් කියන්නේ කවුද? මේ මහා අන ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන පිරිස්. ශාස්ත්‍රූන් වහන්සේගේ මහා අන, මහා ආඥාව, මහානකම. ක්‍රියාත්මක කරන්න. සූදානම් වෙච්ච උත්තම පිරිස. ඉතින් විවිධාකාරයෙන් ඇවිල්ලා මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන අයට පිංගුතුනි විවිධාකාරයෙන් දේශනා කරන දහම් වලින් කොටසක් මම ඔබට මේ වෙලාවේ කියන්න. දැන් මෙන්න මේම හිතන්න. අපිට තියෙනවා පින්වතුනි විපරීත කොටසක්. මේක ටිකක් ඉතින් දැන් මේ දවස්වල කතා කරන්නේම ගැඹුරු දහම. පුළුවන් විදිහට අවබෝධ කරගන්න. නැවත නැවත අහලා අහලා අහලා අවබෝධ කරගන්න. අපිට තියෙනවා විපරීත කොටසක්. මුලින්ම තියෙනවා පින්වතුනි ditthi vipallāsaya කියන කොටසක්. දිට්ටි විපල්ලාස. විපල්ලාස කියන්නේ විපරීත වෙලා. විපරීත වෙලා කියන්නේ මොකක්ද? මේ පිස්සුව. හරි දැක්මක් නැහැ පිස්සුවක්. විපරීතයි. දිට්ටි විපල්ලාස කියලා එකක් තියෙනවා. සංඥා විපල්ලාස කියලා තව එකක් තියෙනවා. එහෙනම් සංඥාවත් විපරීතයි. ඊළඟට චිත්ත විපල්ලාස කියලා තව එකක් තියෙනවා. දැන් ඔය කිම්පින්වතුනි සෝතාපන්නයාට ditthi vipallāse නැති වෙලා යනවා. යම් කිසි කෙනෙක් සෝතාපන්න වෙනකොට. ඒ කියන්නේ මේ ලෝකයේ සාරයි කියලා හිතාගෙන හිටපු විපරීත දෘෂ්ටියක් තියෙනවා. ආන්ගේ දෘෂ්ටිය නැති වෙලා ගියා. ඒක සෝතාපන්නයාට තියෙන එකක්. දැන් මම අද දෘෂ්ටිය ගැන නෙමෙයි කතා කරන්නේ. මොකද දෘෂ්ටිය ගැන කතා කරපු දේශනාවල් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. දැන් ඕවා අහනකොට දෘෂ්ටිය විපරීතකම නැති වෙන්නම ඕනේ. හැබැයි ඉතින් ළමයා බලා ගන්නම් අහන්නේ. අර නික දාගෙන ළමයා හරි දුන පුතේ ඉන්නේ පුතේ ඉන්නේ බුදු පුතේ ඉන්නේ අනේ අනේ පා පුතේ කියලා එතනට දුවනවනะ. ඈ ඒ එනකොට මොකද වෙන්නේ? පැය කාලක් විතර ගිහිල්ලා පොඩි එකාට කක්ක ටික දම්මලා ඇවිල්ලා හොදලා ඔක්කොම කරලා ඉතුරු ටික අහනකොට මොකද වෙන්නේ? දේව දෘෂ්ටි නෙමෙයි නැති වෙන්නේ ඉතින්. මොනෝ නැති වෙනද කියලා මන් දන්නේ නැහැ. ඒක තමයි බිඟුදෙනි වැඩි. ඉස්සරහට ඇවිල්ලා බණ අහනකොට 100%ක් ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ 100%ක් ග්‍රහණය කරගත්තාමත් gedara නැනකොට ඉතුරු වෙන 120යි. ඒක නිසා තමයි මේ ෆෝන් තියාගෙන මේ රෙකෝඩ් කරන්නේ මේ මාතෘ රෙකෝඩ් කරලා අපහු දාන්නේ. මේ දහම් සමාධිය මාත් ඉගෙන ගන්නවා. ඒකයි විදිය පින්වතුනි. මේ දහම් සමාධිය ගුරු කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ. සාස්ත්‍රුන් වහන්සේ තමයි ගුරු. මම ඔබට කියන්නේ ඒකයි. ආයේ වෙන කවුරුත් ගුරු නෑ මේ මේ ශාසනයට. සාස්ත්‍රුන් වහන්සේ ගුරු. අනිත් හැම උත්මෙම්ම කල්යාණ මිත්‍රයෝ. මේ කටයුත්ත කරගන්න. එතකොට පින්වතුනි දැන් බලන්න. මේ සංඥා විපල්ලාසය කියලා කොටසක් තියෙනවා. දැන් මම ඔන්න ඕක ගැන අද පොඩ්ඩක් කතා කරනවා ඔබත් එක්ක. දැන් මේ ඒ දහම් සාකච්ඡාවලදී ඇදිලා ආපුවා. සංඥා විපල්ලාසය. දැන් මෙන්න මෙහෙම එකක් ගන්න. පස් ටිකක් තියෙනවා. දැන් පස් ටිකක් මේ මේසුළු ගොඩ ගහලා තියෙනවා. වතුර භාජනයකුත් තියෙනවා. කුප්පි ලාම්පුවකුත් තියෙනවා. නැත්නම් මහරි ගින්නකුත් තියෙනවා මෙතන. වාතයක් තියෙනවා. දැන් ඔය පස්කොට දැක්කහම එහෙම ඔබට නිකන් අමුතු හැඟීමක් එනවද? නිකන් අමුතු වගේ හැඟීමක් එනවද පස්කොට දැක්කහම? නෑනේ නේද? පස් දෙන්න පස්. වතුර දැක්කහම එහෙම? එහෙමත් නෑ. වාතය දැක්කහම? ඒත් නෑ. ගින්න දැක්කහම? ඒත් නෑ. දැන් මං ඔය පස් ටිකයි පස් ටිකේ වතුර ටිකක් දාලා කොහමද වාතය ඔයාලසේ තියෙනවනේ. ඔය ඔක්කොම එකතු කරලා ඉවර වෙලා මං එක තලියක් තලපයක් හදනවා. දැන් මම තලපේ ඔබට පෙන්නනවා. දැන් ඔබට අමුතු හැඟීමක් එනවා තලපේ ගැන. මේ තලපේ කසාද බැඳ ගන්න වගේ තිබුණා නම් හොඳයි කියලා එහෙම. එහෙම හිතනවාද? එහෙම එකක් නැහැ. එහෙනම් දැන් තාමට ප්‍රශ්නයක් නැහැ මේකේ. ඊට පස්සේ මම මොකද කරන්නේ? දක්ෂ නිර්මාණ ශිල්පියෙක්වත් ගෙන්නගෙන ඉවර වෙලා මං හදනවා පින්වතුනි ලස්සනම ලස්සන කාන්තා රූපයක්. හදලා ඉවර වෙලා මං ඕක අර ගින්නට තල්ලලා රත් කරනවා. රත් කරලා ඕක හොන්දට ඝන කරනවා. ඝන කරලා මං ඔබට කියනවා දැන් ඇස් දෙක අරින්න කියලා. දැන් නිකන් අමුතු එකක් එනවනේ දැඟට. දැන් අමුතු එකක් එනවනේ දැඟට. අමුතු දෙයක් මොකක් හරි. ඔන්න සංඥා විපරීතේ. එහෙනම් දැන් සංඥාව විපරීතයි කියලා දැනෙන්නේ නැද්ද? ඉතින් අර ටිකම නෙමේ තියෙන්නේ. අර හතරේ එකතුව. දැන් ඔබ දකින්න මොකක්ද දෙයටද? මේ ඇඟට අමුතු එකක් එන්නේ මේ රාගය ජනිත වෙලානේ. කාමයේ ජනිත වෙලානේ එන්නේ. එහෙනම් පින්වතුනි ඔන්න බලන්න සංඥා විපල්ලාසය කියන එක. මේ සංඥා විපල්ලාසය නැති කර ගන්න ඕනේ අපි. සංඥා විපල්ලාසය නැති කර ගන්න ඕනේ. නැත්තම් එහෙම කාම රාගය නැති කරන්න බෑ. හොඳට බලන්න මේ වස්තුව දිහා ආයසරය. මොහතකට පැය භාගයකට කලින් තිබිච්ච ඒවම තමයි දැන් මේකේ තියෙන්නේ. හැබැයි එතකොට ආස්වාදයක් මේ එතකොට මේ අමුතු කාම ගැහැගීමක් තිබුණේ නැහැ. නමුත් මේ දේ ගොඩ නැගුවට පස්සේ ඔන්න කාම ගැහැගීමක් තියෙනවා. නමුත් ඒ වස්තුන් ටිකටමයි. ඔන්න ඕක තමයි කිව්වේ මොකක් කියලාද? සංඥා විපල්ලාසේ. දැන් එහෙනම් මේ වැරදි සංඥාවකින් නේද මේක ගත්තේ? දැන් මේ මොන සංඥාවෙන්ද අරන් තියෙන්නේ? මේක අරන් තියෙනවා පිඟුතනේ කාම සංඥාවකින්. කොහෙන් හරි ආපු කාම සංඥාවකින්. මේ මන විසින් හදලා දෙනවා. ඉතින් ওই සංඥාව ඔබට කැමති විදිහට ගන්න. ඇයි ඉතින් අතීතයේ රැස් කරගත්ත ඒවා තියෙනවනේ. අර මම මලු පහක් ගැන ඔබට කතා කළේ. ওই මලු පහේ තියෙනවා අතීතයේ රැස් කරගත්තුවා. අරක දැක ගමන් මොකද කරන්නේ? බොස් කාලා අරකට පැනලා හොඳට හොයලා ඒ જાති එකක් අරගෙන උඩට එනවා. ඇවිදින මොකද කරන්නේ? අරක ගන්න මොන සංඥාවෙන්ද? අර මවල දීපු එකේ සංඥාවේ. ඒ සංඥාවෙන් ගත්තාම මොකද වෙන්නේ? ඔන්න දැන් කාමයේ ජනිත වෙලා. නමුත් කාමයේ ජනිත වුණාට පින්වදිනේ මේ මොකක්මද? අර දිවිච්ච පස්තිකම තමයි. ඒ දිවිච්ච පස්තිකම තමයි. නමුත් සංඥා විපරීතකම නිසා මොකද වෙන්නේ? ඒකට ඇලෙනවා. එහෙනම් දැන් ඇලෙන්න තව කරුණක් හොයාගත්තා. මොකද්ද? සංඥා විපරීතේ. වැරදි සංඥාවකින් ගන්නවා. දැන් ලෝකේ සාරයි කියලා ගත්තේ මොන සංඥාවෙන්ද? ඈ? ලෝකේ සාරයි කියන දෘෂ්ටිය තිබුණා. ඊට පස්සේ මොකද්ද? ලෝකේ සාරයි කියන සංඥාව ගත්තා. දැන් සෝතාපන්නයා ලෝකේ සාරයි කියන දෘෂ්තියෙන් මිදලා ඉන්නේ. නමුත් කාර් එකක් එහෙම දැක්කහම ඈ? හඳුනා ගැනීම මොකද්ද වෙන්නේ? සාරයි. සෝතාපන්නයි කියලා නෑ. සාරයි. ඒක තමයි විදිය. විශාකාවට මුණුබුරන් අත දැනගන්න පුළුවන් වුණාද? ඇයි බැරි? දෘෂ්ටි පහ වෙලා තියෙන්නේ. සාර නැති බව දන්නවා. ඒකයි කියන්නේ බින්ද මේ සෝතාපන්න කියන තැන අරහතුන් වහන්සේ තැනට වඩා ගොඩක් පහළ තියෙන තැන. අරහතුන් වහන්සේ කියන තැන මේ බුදුහාමුදුරු සාමාන්‍යයෙන් ඇත්තටම කිව්වොත් එහෙම බුද්ධ පුත්‍රයෙක් වෙන්න නම් කවුරු වෙන්න ඕනේද? බුද්ධ පුත්‍රයෙක් වෙන්න නම් කවුරු වෙන්න ඕනේද? රහතන් වහන්සේ නමක් වෙන්න ඕනේ. අද ඉතින් කමන්නේ ආම්දුරුන්ටත් අපි ඒක يعني ඔබ පැවිදි වුණත් මා පැවිදි වුණත් කමක් නැහැ ඉතින් බුද්ධ පුත්‍ර කියලා. හැබැයි ඉතින් ණයයි නමට නම්. ඇයි ඒ? බුද්ධ පුත්‍ර වෙන්න බෑ. නේද? ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයේ මාපුත් සාරිපුත්‍රයන්ට පවරනවා. අන්න මාපුත් මගේ පුත්‍ර. දැන් ඔහු කාට දෙන්න පුළුවන්? නේද? එහෙනම් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ පුත්‍ර වෙන්න නම් ඒ කාන්තේම කොතනට යන්න ඕනේද? අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේගේ පුත්‍ර නෙමෙයි. අඳගෙන ඉන්න අඳුමටත් ණයයි. මේගෙන් මාර්ගය වඩාගෙන එතනට යන්නයි තියෙන්නේ. රට පින්ඩේටත් ණයයි. ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා දෙන දාණය ශාස්ත්‍රුන් වහන්සේ හෝ උන්වහන්සේගේ කාටද? පුත්‍රයන්ට තමයි දෙන්නේ. ඉතින් අපි ඉතින් ඉල්ලගෙන කනවා. ඉල්ලගෙන කනවා කියේ මොකක්ද? ඉගෙන අනේ ස්වාමීන් වහන්සේ අපිටත් පොඩ්ඩක් දෙන්න. ඒක හිතනකෝ දැන් ජීවරයකට ගියයි කියලා. එහෙනම් මුල් කාලේ මොකද්ද කරන්නේ? අනේ ස්වාමීන් වහන්සේ අපිටත් පොඩ්ඩක් දෙන්න. ඈ අපිට අයිති නැති බව අපි දන්නවා. අපිටත් පොඩ්ඩක් දෙන්න. ඇයි මොකක් වෙනකම් විතරද? දානෙට හිමිකමක් වෙනකම්. හිමිකම ඉන්නේ කොයි කාලේද? අරහතුන් වහන්සේ වුණාම. එහෙනම් වීරිය වඩාගෙන අරහත් වෙන්නයි තියෙන්නේ. ඒකයි කිව්වේ එතනට යන අය කවුරුත් වෙන වැඩ නැහැ. දාන වලට වඩින්නේ එහෙම ඒවා නැහැ. පිරිත් වලට වඩින්නේ, පාන්දු වලට වඩින්නේ එහෙම ඒවා නැහැ. මොනවද කරන් තියෙන්නේ? ගිය දවසේ ඉඳලම මාර්ගය වඩන්න තියෙන්නේ. මාර්ගය වඩලා කොහොම හරි හැකියක්මනින් අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න. ඊට පස්සේ චරිත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. එහෙම තමයි 10000ක් පිටු පිරිස විහි වෙන්නේ. හරි. දැන් එහෙනම් බලන්න. මේ සංඥා විපරීතේ හැදිලෙන හැටි. එතකොට මේ සංඥා විපරීතේ හැදිලෙන්න නම් අර අනාගාමීත්වය සාක්ෂාත් වෙනවා. ඔය සංඥා විපරීතයත් එක ඒක අඩු වෙනකොට. එහෙනම් අර මං කියන්නේ කි මොකද්ද? බුද්ධ පුත්‍රයෙක් වෙන නම් අඩුම තරමේ කවුරු වෙන්න ඕනේ? අඩුම තරමේ. අනාගාමීත්වයටත් යන්න ඕනේ. එහෙනම් මේ සෝතාපන්න ඵලය කියන්නේ පිංගුතුනේ ඊට මේ පල්ලෙහා තියෙන එක. එහෙනම් සෝතාපන්න උත්තමයෙක් දිහා දැකලා බුද්ධ පුත්‍රයන් වහන්සේලාව ජජ් කරන්න හැම හදන්න එපා. දැන් මේ මට විවිධාකාරයෙන් පැන නගින දේවල් තමයි මේ යස මේ කවුද මේ විශාකාව. විශාකාව අර අඬපු එක. සමහර හාමුදුරුවෝ කියනවා විශාකාව අඬපු එක විශාකාව මෝඩයි. සමහර හාමුදුරුවෝ කියනවා විශාකාවත් ඇඬුවා. අර අnde කොණ්ඩේ තෙමාගෙන ගියේ ඉතින් ආදි වශයෙන් ඒ දේවල් ඉතින් විවිධාකාරයෙන් පිරිස් මාත් එක කියන ඉතින් මෙහෙම කියනවා මොකද ඒ ඇයි එහෙම කියලා. ඊගොඩනේ මේ කතා කරන්නේ සෝතාපන්නයෙක් ගැන. සෝතාපන්නයාට කාමරාගය දුර වෙලාද? නැහැ. සෝතාපන්නයෙකුට ස්ත්‍රියාවක් දැක්කොත් එහෙම මොකද හැගෙන්නේ? කාමය. දැන් ලැජ්ජ දෙක කියන්නේ? එහෙම එකක් නැහැ. පු탁 ජනෙකුට ස්ත්‍රියාවක් දැක්කොත් මොකද නැගෙන්නේ? කාමය. හැබැයි 2000 ජනකට තව එකක් නැගෙනවා මොකද්ද? මහා සාර වූ කාමයක් කියන එක දැනෙනවා. ඒක නිසා මේ ස්ත්‍රියාව ලබා ගැනීම උදෙසා මොනවද? දසා කුසලේම කරන්න මන් ලෑස්ති. අන්න ඒක තමයි 2000 ජනයාගේ தත්ත්වය. සෝතාපන්නයාගේ தත්ත්වය මොකද්ද? මේ ලෝකයේ කිසිම සාරත්වයක් නැහැ. හැබැයි මට ඔයාව දැක්කහම ඉන්න බෑ. ඕක තමයි සෝතාපන්නයාගේ ස්වභාවය. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ මට ඔයාව දැක්කහම ඉන්න බෑ කියේ මොකද්ද? ඉන්න බෑ කියන්නේ මට ඔයාව දැක්කම ඔයාව මගේ කරගන්න ඕනේ. ලෝකේ සාර නැහැ. දැන් හිතන්න බෑ ඉතින් ලෝකේ සාර නැහැ කියන දෘෂ්ටියේ ඉන්න කෙනෙක් කොහොමද ඕක ගන්න කියලා? එහෙම නැහැ. ලේසි වැඩක්ද මං කිව්වේ? ඉඩම නෙමෙයි. පවුම 20,000ක් විතර ලියන්නකො ඔය කොහේ හරි හාමුදුරු කෙනෙක්ගේ නමකට. පන්සලක නමකට. පුළුවන් ද බලන්න? නැහැ. බෑ. ඉතින් කම මේ ලියන්න කියනවා නෙමෙයි. බලන්න බෑ. එහෙම කරන්න බෑ. ඒක තමයි විදිය. එහෙනම් සෝතාපන්නේකට කාන්තාවක් දැක්කට පස්සේ රාගය ජනිත වෙන එකේ මේ මොනවද තව බලන්න තියෙන්නේ? නේද? පු탁 ජන කෙනෙකුට මුකුත්ම කරගන්න බෑ. පු탁 ජන කෙනෙක් මේක දැක ගමන් මොකද කරන්නේ? ඒකට දැඩි ආසාවක් මතුවෙනවා. ආසාවක් මතුවලා දසා කුසලයේ කරන්න ලැස්ති ඒක ලබා ගැනීම උදෙසා. මොකද ඒක නාට තියෙනවා සාරයි කියලා දෘෂ්ටිය. 100ට 100ක් හැම මොහොතකම මේක සාරයි. ඒ සාරත්වයේ උදෙසා තමයි පිංගුතිනි අර වස්තුව ගන්නෙ. හැබැයි සෝතාපන්නේට එච්චර වටින්නේ නෑ. මිනි මරලා ගන්න තරම් බොරු කියලා වංචා කරලා ගන්න තරම් වටින්නේ නැහැ. හැබැයි දැක්කහම කාම සංඥා මතුවෙනවා. හරිනේ. එහෙනම් ඔන්න ඔය தත්ත්වෙදි පිංගතුනේ මේ කාම සංඥා මතුවෙන්නේ මේ වැරදි සංඥාවල් තියෙන හින්දා. දැන් ඔය සංඥා දුන්නේ කවුද? සංඥා දුන්නේ පිංගතුනේ අනාදිමත් සංසාරේ ඉඳලා. අනාදිමත් සංසාරේ ඉඳලා ආපු සංඥා ස්වභාවයක් තමයි ඔය තියෙන්නේ. සංඥා කියන්නේ අඳුනා ගැනීම. සඤ්ඤා කියන්නේ අඳුනා ගැනීම. දැන් හොඳට මම මේ ඔබට කියන්නේ ධාතු මනසිකාරය ගැන. ඒ වචන පාවිච්චි නොකර මම මේ කියන්නේ. මොකද වචන පාවිච්චි කරාම ටිකක් ඉතින් හරබරයි. එහෙම වුන්නේ නැහැ. ඒකටනේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කරන්න කල්යාණ මිත්‍රයෝ ඉන්නේ. ත්‍රිපිටකයේ තියෙන එක ත්‍රිපිටකයේ කියවන්න නම් කල්යාණ මිත්‍රයෝ නැද? ඔබට බැරිය කියව ගන්න එක. හොඳට බලන්න. අනාදිමත් සංසාරක ඉඳලා ආපු ස්වභාවයක් තියෙනවා සංඥාවලින්. සංඥා අරගෙන. ඒක තුල පින්වතුනි ස්ත්‍රියාව කියන සංඥාව හැමතිස්සෙම ලැබිලා තියෙන මොන සංඥාවෙන්ද? කාම සංඥාවෙන්. පුරුෂයා කියන සංඥාව ලැබිලා තියෙන හැමතිස්සෙම මොන සංඥාවෙන්ද? කාම සංඥාවෙන්. ඒක බල්ලෙක් වුණත් එහෙමයි, හරකෙක් වුණත් එහෙමයි, මිනිසෙක් වුණත් එහෙමයි, දෙයියෙක් වුණත් එහෙමයි. කාම සංඥාවෙන් තමයි මේක ඇවිදින්න තියෙන්නේ. හැබැයි අම්මා කියලා කෙනෙකුත් ඉන්නවා. අම්මලා ඉන්නේ කී දෙනයිද? එක්කෙනයි. හැබැයි අනික් ගෑනු ඔක්කොම ගෑනු. එහෙනම් ගෑනු සංඥාවෙන්, කාන්තා සංඥාවෙන් තමයි එතකොට aran තියෙන්නේ. එහෙනම් ඔබ ගියාත් බැවේ පිරිමියෙක් නා. ඒ ගියාත් බැවේට අවුරුදු 100ක් ඔබ ජීවත් වුණා නා. ඔය අවුරුදු 100ට අම්මලා කී දෙනෙක් ඉන්නේ? එක්කෙනයි. ගෑනු කීයක් ඇස ගැටෙන්නේ නැද්ද? ගෑනු කීයක් එක ඇසුරට වැටෙන්නේ නැද්ද? මම මේ කියන්නේ මේ ලිංගික සේවනයේදී මම කියන එක නෙමෙයි. ගෑනු කීයක් ඇස ගැටිලා ගෑනු කීයක් ඇසුරු කරන්නේ නැද්ද? අනන්ත අප්‍රමාණ ගාන. නේද? එතකොට මේ හැම කෙනෙක් ගාම තිබුණේ මොකද්ද? ඈ? අර ගෑනු සංඥාව. ගෑනු සංඥාවේ කාම සංඥාව මිසක් මාතෘ සංඥාව නෙමෙයි. අපි හිතමුකෝ ඕකේ අනිත් පැත්තට. එක පුද්ගලයෙකුට අම්මලා ඉන්නවා 1000ක්. එක ගෑණී ඉන්නේ. ඔබට දැන් අම්ම ගැන හැඟීමක් තියෙනව නේද මොකක් හරි? ආන් ඒ හැඟීමෙන් ඒ හැඟීමම ඔබට හිතන තව අම්මලා ඉන්නවා 1000ක්. එක ගෑණියෙක් ඉන්නවා. ওই පුද්ගලයා. ඔහොම අපි හිතමු ආත්ම 100ක් විතර එකට ආවා කියලා. ওই විදිහටම. ඇවිල්ලා 101 වෙනි ආත්මෙදී ඉපදුනා ඊට පස්සේ. ගෑණියෙක් දැක ගමන් මොකද හිතෙන්නේ? අම්මා. අම්මා. අම්මා තමයි දෙන්නේ අන්න සංඥා. එහෙනම් පින්වතුනි දැන් මේ අනාදිමත් සංසාරයේ ඉඳලා කරගත්ත කර්මයක් තමයි දැන් කරපින්නගෙන ඉන්නේ. මොනවද? කාන්තාවක් දැක්ක ගමන් කාම සංඥා මතුවෙනවා. මේ කාම සංඥාව කියන එක හරිද? ඒක වැරදි. අම්මගේ මූණේම වහලා ගෙනාවොත් ඉස්සරහට ඒත් මොකද්ද දකින්නේ? ඒත් කාම සංඥාව තමයි දැක්කලා. ඉතින් අම්මනේ මුණ වහිනනේ අඳුර ගන්න බෑ. කාන්තා රූපයක් දැක්ක ගමන් කාම සංඥා. එතකොට පණ පිටින් කාන්තා නෙමෙයි. ෆොටෝ එකක් හම්බ වෙනවා. එතකොට මොන සංඥාව දෙන්නේ? ඒත් කාම සංඥාව තමයි. දැන් ෆොටෝ එකේ මොනවද හද දෙන්නේ තියෙන්නේ? ෆොටෝ එකේ තියෙන්නේ තීන්ත ටිකන්නේ. ඒ ටික දැකලත් මොකක්ද දෙන්නේ? ඒත් දෙන්නේ කාන්තා රූප පිළිම. ඒ කියන්නේ කාන්තා කාම සංඥාවක් නෙගෙන. බලන්න විපරීතේ. මේ විපරීතේ දකින්න ඕනේ පින්වතුනි හොඳට. මොකද ප්‍රශ්නේ දකින්න නැතුව ප්‍රශ්නෙට උත්තර හොයන විදියක් මේ බුදුසසුන තුන නැහැ. දුක දකින්න, දුකට හේතු හොයාගන්න. දුක නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? ඒකට කරන මාර්ගය පිළිපදින්න. ඒක තමයි ක්‍රමවේදය. මේ හැම එකම ඒක තමයි කරන්න තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරන්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නම ඕනේ. එහෙනම් මොහොතින් මොහොතට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා. සම්මා දිට්ඨිය පූර්ණ වෙනවා. මොහොතින් මොහොතට සියුම් සමාධිය නැගෙන්නේ, සියුම් වීරිය නැගෙන්නේ, සියුම් සංකප්පය නැගෙන්නේ. හැබැයි හැම මොහොතකම ඒකයි මම කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කී වතාවක් පූර්ණේ වෙනවද? ඔබ නිවන් දකින්න යන ගමනේදී ප්‍රත්‍ය ෂය වෙන වතාවක් ගානේ මක් වෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණේ වෙනවා. ඒ ඒ කොටසට පූර්ණේ වෙයි යනවා. හැබැයි මහා එක පූර්ණේ වෙන්නේ ඔක්කොම එකට ගත්තල මොකද්ද? අර ශ්‍රේණියක් වගේ ඔය ගුණෝත්තර ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි කියලා තියෙනවා. ඔය ශ්‍රේණියේ තියෙනවා අනන්තයක් එකතු කරන්න පුළුවන් ක්‍රමවේදයක්. එහෙනම් අනන්තේ ඔය කොහොම එකතු කරලා ගත් කර මොකද්ද? අරහත්ය. ඒක තමයි ක්‍රමවේදය. හරි. දැන් එතකොට දැන් මොකද වෙන්නේ? අර කොලයක් දැක්කත් කොලයකට තීන්ත ටිකක් ගහලා තියෙනවා. ඒක දැක්කත් මොකද වෙන්නේ? කාම සංඥා නැගෙනවා. දැන් එහෙනම් ඔබට හොඳටම තේරෙන්න ඕන කාරණාවක් තමයි වින්දුනි. මේ කාම සංඥාව වැරදි. හවුද නැද්ද? ඒක හොඳට තේරෙනවද? මේ කාම සංඥාව නැගෙන එක වැරදි. වැරදි කියලා කියන්නේ නීත්‍යානුකූල නෑවත්, සමාජයට හොඳ නෑවත් නෙමෙයි. කියන්නේ ඔබට පිස්සු. ඒක ඔබ පිළිගන්නවා. ඔබට මට පිස්සු. තව බොහොම ටික කරගෙන යනවා. දැන් ඔබට පිස්සු නම් දැන් මොකද්ද තියෙන්නේ ඊළඟට? පිස්සුව හොඳ කරගන්න. නැත්තම් මහ විනාශයක් නෙවෙන්නේ. එහෙනම් මේ පිස්සුව හොඳ කරගන්න නම් පින්වතුනි වස්තුවක් දැක්කහම කාමයේ ජනිත වෙන එක නතර කරගන්න ඕනේ. දැන් ඔය පන්ති වල ළමයි කතා වෙනවා එක එක ජාතිය සෙක්ස් ගැන. සෙක්ස් කියන්නේ sexual types. මේ රටවල වල පුදුම ඒවා තියෙන්නේ. දෙක ළමයි කියනවා pan sex කියලා එකක් තියෙනවා. pan sexual. pan sexual කියලා කියන්නේ දකින්න ඕනේ වස්තුවක් එක කාමයේ හැදිරෙන්න පුළුවන්. වීදුරුවක් දැක්කනම් ඒ වීදුරුවත් එක්ක යාට කාමයේ ජනිත වෙනවා. එහෙනම් මේ සංඥාවේ උප්පරිම විපරීත අවස්ථා මේවා. මේක හොඳට දකින්න. දැන් මේවා හරි වැදගත්. සමාජයෙන් අපිට දෙන තෑගි මේ. මේ ළමයින්ගෙන් ගොඩාක් දේවල්ම ඉගෙන ගන්නවා. හාරහාර අහනවා. උන් හිතනවා ඇති මේ සර් නම් පුදුම මේ වුණහරපතෝගයක් අපෙන් අහන්නේ කියලා. දැන් හාරහාර අහනවා. මොකද මේ ළමයි මේවා ඉන්ටර්නෙට් ගහලා බලල මොවට වෙලාවක් තියෙනවා අපිට අසා දැනගන්නවා මිස. නේද? ඉතින් ඒ ආයේ ඔන්න බලන්න. තව එකක් තියෙනවලු. ඒකනම් බයලොජි වලත් තියෙනවලු මොකක් හරි ක්‍රම වේදයකට. ඒ සෙක්ෂුවල් කියලා කියන්නේ තමන්ගේ අවයව දැකලා තමයි තමන්ට ඒ ආසාව ඇති වෙන්නේ. පිට අයගේ නෙමෙයි තමන්ගේම. ඉතින් ඔයගේ විවිධාකාරයේ දේවල්. ඉතින් තව ඉතින් තියෙනවනේ එක එක දාදි පිරිමි දැක්කාම ආස හිතෙන පිරිමි ඉන්නවා, ගෑනු දැක්කාම ආස හිතෙන පිරිමි ඉන්නවා, ගෑනු පිරිමි දෙකම දැක්කාම ආස. එහෙනම් ඔය හැම එකම තියෙන්නේ මොන සංඥාවක්ද? විපරීත වෙච්ච සංඥාවක්. දැන් හිතන්න දැන් මම ඔබගෙන් මෙහෙම අහනවා ප්‍රශ්නයක්. තව ළමයි අහන දැන් ඉතින් මම ටිකක් බෞද්ධයි කියලා දන්නවා ළමයි. මොකද හේතුව ඉතින් බෞද්ධ කරපින්නගෙන මම මෙහෙම කියලා කියාගෙන යන්නේ නැහෙනේ. ඉතින් කවුරුත් දන්නේ නැහැ සමාජේ බණ අහන්න ආපු කෙනෙක් හැරෙන්නේ මේ මං කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. දැනගන්න අවශ්‍යද? නැහැ. මගේ ගමන මයි යනවා මිසක් මොකටද බෝඩ් ගගහන්නේ? පින්වතුනි යම් දවසක පැවිදි වුණා. මම ඒක මේ මහතුරුත් එක කියලා තියෙන්නේ. ධර්මයයි ඔබයි තමයි. ඒ පැවිදි නාමයේ හැම පාවිච්චි කරන්න මම දෙන්නේ නැහැ. අද මේ වෙනකම් මගේ ෆොටෝ එකක්වත් වැටිලා නැහැනේ ඉන්ටර්නෙට් එකේ. හෝ කිසිම තැනක. එදාටත් පින්වතුනි මගේ ෆොටෝ එකක්වත් ඒ පැවිදි නාමයක්වත් කවදා හරි දවසක ඒකක්වත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. තියෙන්නේ මොකද්ද? ධර්මයයි ඔබයි. ඕන්නම් සාත්‍රුන් වහන්සේගේ රූපයක් දාන්න. මොකද ධර්මස්වාමි සාත්‍රුන් වහන්සේ. මම නෙමෙයි. අයිතියක් මට ගන්න බෑ ඒකේ. ඒක නිසා ඒ නංගම් මොකුත් නැහැ. ධර්මයයි ඔබයි. ඒක හොඳයි. එතකොට පින්වතුනි ඔය විවිධාකාරයේ දේවල් ඔය ළමයින්ගෙන් ගන්නකොට දැන් මම අර මම කිව්වේ පොඩ්ඩක් බෞද්ධ කියලා දන්න නිසා මගෙන් අහනවා මේ ගේ විවාහ බුද්ධ ධර්මයේ අනුමත කරනවද කියලා. ඉස්කෝලේ කියලා දුන්නා නෑ කියලා. ඉතින් මං උන්ට කිව්වා ඔය බුද්ධ ධර්ම කියන එක ගන්න මං දන්නේ නෑ. ත්‍රිවිධකේ තැම්පත් කරලා තියෙන්නේ එතන තමයි. මං කිව්වා මේ බුදුහාඳුරෝ කියපු මේ බෞද්ධ මේ ෆිලොසොෆි එක, ඒ කියන්නේ දර්ශනය මෙන්න තියෙනවා. මෙන්න මේ ටිකේ තියෙනවා. හැබැයි ඔය එහෙකවත් මේ ගිහිව කතාද බඳින්න ඕනේ කොහොමද කියලා නම් ලියවිලා නැහැ. ඒක නිසා මං දන්නේ නැහැ. මං ඔබගෙන් අහන්නම් ওই ප්‍රශ්නේ. ඔය ගේ හේවත් පිරිමි කතාද බැඳීම. අපි කතාද බැඳීම පැත්තකට දාන්නකෝ. පිරිමියෙකුට පිරිමියෙක් දැක්කහම ලිංගික හැඟීමක් ඇති වෙන එක. පිස්සුවක්ද නැද්ද? ආ ඒක පිස්සුවක්ද? එතන ගෑණියෙකුට ගෑණියෙක් දැකලා ලිංගික හැඟීම් ඇති වෙන එක පිස්සුවක්ද? ඒකත් පිස්සුවක්. එතකොට දැන් ගෑණියෙකුට මිනිහෙක් දැක්කහම ලිංගික හැඟීම් ඇති වෙන එක මොකද්ද? ආ එහෙනම් කමක් නෑ. අන්න ඒකයි අවබෝධයට ගන්න තියෙන්නේ නේද? බුදුදහම කියන්නේ ඔන්න ඕක. පිංගදෙනි ගෑණියෙකුට මිනිහෙක් දැක්කහම ලිංගික හැඟීමක් ඇති වෙන එක පිස්සුවක් නෙමේද? තනිකර පිස්සුවක්. පිස්සුවක්. පිස්සුවේ හොඳ මේ ගෑණියෙක් සත්වයෙක් නේ. ඉතින් සත්වයෙකුට තව සත්වයෙක් දැක්කහම ලිංගික හැඟීමක් ඇති වෙනවා කියලා කියන්නේ පිංගුතේ ඒ සත්වය දෙන්නම ඉන්නේ පිස්සු වෙන්නේ. මේක හොඳට තේරුම් ගන්න. එහෙනම් අරවට විතරක් බැලලා හරියන්නේ නැහැ. මේකටත් බයින්න ඕනේ එහෙමනම්. එහෙනම් පිංගුතේ මේ මිනිසුන්ට මේ මිනිසුන්ගේ දේවල් කරගන්න දෙන්න. ඒවට ආගම් පටලව ගන්න යන්න එපා. මේ ආගමේ මෙහෙමනේ, මේ ආගමේ මෙහෙමනේ, එහෙම ඕනේ නැහැ. ඉතින් අර මිනිහෙකුට මේ තව මිනිහෙක් ඉන්නවා, ඒ මිනිහට ලිංගික හැඟීමක් ඇති වෙන ගහක් දැක්කහම ඉතින් ඒකත් පිස්සුවක්. දැන් අපි කොහොමද කියන්නේ ඒක හොඳටම පිස්සු කියලා? නේද? ඒක හොඳටම පිස්සක් වෙනවා. හොඳටම පිස්සු වෙනා නම් ඒ වගේ මේ නිතරම වෙන්න ඕනේ. නිතරම වැඩිපුර වෙන්නේ ඒක අනිත් පැත්තට ගෑනු පිළිව බැඳින එකයි අපි මොකද කරන්නේ. ඒක තමයි පිස්සු හොඳම එක. ආ. ඔව්. එතකොට දැන් හොඳට බලන්න ඒකදී. ඒක හොඳට බලන්න. දැන් ගහක් දැකලා ඒ ගහට ලිංගික හැඟීමක් ඇති වෙන කෙනෙක් ඉන්නවා. ඉතින් ඒකත් පිස්සුවක් තමයි. ඒක ලොකු පිස්සුවක් කියලා කියන්න බෑ. හේතුව මොකද්ද? ගහේ මොනවද තියෙන්නේ? ඔය ගහ හැදිලා තියෙන්නේ මොනවද? අර මං කියපු හතරෙන්ම තමයි. වෙන කිසිම දෙයකින් අමුතුවෙන් හැදිලා නැහැ. පස්සොලිනුයි. ඒ කියන්නේ පස් කියලා කිව්වට පිළිගන්නේ නැතන කියන තද ගතිය. තද ගතියක් තියෙනවා. තද ගතියනුයි වැగిරෙන ගතියනුයි හමා යන ගතියනුයි තේජසෙන්. තේජස කියලා කියන්නේ උෂ්ණත්වයෙන්. තාපයෙන් උෂ්ණත්වයෙන්. මෙන්න මේ හතරේ සංකල්පයක් තමයි ගහත්. ඔය සංකලනය දැක්කහම ඒකට කාමුක හැඟීමක් ඇති වෙනවා. ස්ත්‍රියාවක් කියන්නේත් එහෙම එකක්. ඒක දැක්කහම ස්ත්‍රියාවටත් ඒක ඇති. මේ පුරුෂයෙකුටත් ඒක ඇති වෙනවා. නැත්තම් තව ස්ත්‍රියාවකට මේ විද්‍රාකාර රටවල්නේ මේවා. පුරුෂයෙක් කියන්නේත් එහෙම එකක්. එහෙනම් පින්වතුනි වර ගහ දැකලා පුරුෂයෙක් දැකලා ස්ත්‍රියාවක් දැකලා අර කාමුක හැඟීමක් ඇති වෙනවා කියලා කියන්නේ ඒ කාන්තෙන්ම පිස්සු. ඇයි ඒ? පස් ගොඩක් දැකලා උට ඔන්න එහෙමක ඇදිනා. ඒකෙන මේ වෙලා තියෙන්නේ. මේ කායානුපස්සනාවේ ධාතු මනසිකාරයෙන් කොටස මම මේ ඔබට අරගෙන කතා කරන්නේ. මොකද අපිට ප්‍රශ්නයක් කියවලා තිබුණා පින්වදෙනි කායානුපස්සනාව දැන් ටිකක් තේරෙනවා. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව දක්වා මේක කියලා දෙන්න කියලා. කියන්නේ පණ ටික අල්ලගෙන ඉන්න. මේ හිං එක විග්‍රහ කරයි යන්න ඕනේ. සාත්‍රුන් වහන්සේගේ දහම මැජික් එකක් නෙමෙයි මට එහෙම කතා කරන්න බෑ. කායානුපස්සනාව අවුරුදු 5ක් කතා කළ හැකි වුණා. ඒ තරම් මහ පරම ගම්භීර ධර්මයක් මේක. තේරෙනකන් කතා කරන්න ඕනේ නේද? කතා කරන්න බෑ. දැන් එහෙනම් ගන්න. දැන් ඔය කියපු කරුණු තුනම. ඒ කියන්නේ ගහක් තියෙනවා. මේ පිරිමියෙක් ඉන්නවා, ගැහණියෙක් ඉන්නවා. ඔය තුන් දෙනාගෙම තියෙන්නේ පින්විතිනේ එකම ධාතු කොටස්. විවිධාකාර හැඩවලට ගොඩ නැගිලා. හැබැයි ඔය තුන අපි හිතමු දැන් normal මිනිස්සෙක් කියලා. normal මිනිස්සෙක් පිරිමියෙක් ගස්ගල් වලට හැඟීම් ඇති වෙන්නේ නෙමෙයි ගෑණියෙකුට හැඟීම් ඇති වෙන කෙනෙක්. ගෑණියෙකුට විතරයි යට හැඟීමක් ඇති වෙන්නේ. අපි එහෙම හිතමුකෝ. දැන් එහෙම ඉන්න කෙනෙක් අර ගහ දිහා දැක්කහම එයාට කාමක හැඟීමක් නැහැ. එයා ගහ ගහ විදියට ගන්නවා. පිරිමියෙක් ඉන්නවා. ඒ පිරිමියාව එයා පිරිමියා විදියට ගන්නවා. මෙයා පිරිමියෙක් තවන්න තරමක් ඇඳන් ඉන්නවා, ෂර්ට් එකක් ඇඳන් ඉන්නවා. ගැමියෙක් වගේ තමයි තේන්නේ. ආදි වශයෙන් විවිධ සංඥා කොට නගන විවිධාකාරයෙන් එයා අඳුන ගන්නවා මේක. ගෑණි දැක ගමන් මොකද වෙන්නේ? ඔන්න අලුත් එක. අර ටික අඳුනා ගැනීමට අමතරව තව එකක් මොකද්ද? ආ නියම් නිකන් මොකක් හරි එකක්. මේ අමුතු හැඟීමක්. අන්න විපරීත දෘෂ්ටිය. මේ විපරීත සංඥාව. එන්නේ සංඥාව තමයි පිංගුතුනි දුරු කරගන්න තියෙන්නේ. ඒ සංඥාව එන්නේ මුලාවෙන් බව Tamanට දැනෙන්න ඕනේ. කාන්තාව කියලා කියන්නේ පින්වදිනි පුරුෂයාට කාම නීය වස්තුවක් වෙලා තියෙන්නේ ඔන්න ඔය විපරීත සංඥාවෙන්. නැත්තම් කාන්තාව කියන්නේ කොහොමත් කාමක වස්තුවක් නෙමෙයිනේ. කාමයේ ජනිත වෙන්නේ කොහේද? හිතේ. මනේ තමයි කාමයේ කියන එක ජනිත වෙන්නේ. ඇහෙන් රූපයක් අරගෙන මනේ හදාගන්න එකට තමයි කාමයේ කියලා කියන්නේ. ඔය කාමයේ කියන්නේ කවදාකවත් ස්පර්ශ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපි ඉතින් දේශනා 100 ගානක කතා කරලා තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ආ මේකේ දෙකක් නැහැ. ඔබ හොඳට මේක දන්නවා. ඇහෙන් රූපයක් ගත්තත් පිංගුදෙනේ ඇහැට නම් රූප පේන්නේ නැහැ කවදක්වත්. ඇහැට වේදනාවක් දැනනවද රූපයක් බලලා? නැහැ. ඇහැට ගැහුවොත් නම් දැනෙනවා. නැද්ද මේ රූපයක් දැක්ක කියලා ඇහැට වේදනාවක් දැනනවද? නැහැ. ඔය වේදනාව ඔක්කොම දැනෙන්නේ කොහටද? මනට. ඇයි පිංගුදෙනේ මන කියන්නේ මොකද්ද? වේදනා සංඥා නගන තැන. ඇහැයි රූපයයි. දැන් අද අපේ එක උත්තමාවියක් ඇහුව ප්‍රශ්නයක්. ඇහැයි රූපයයි එකට ගැටෙනකොට එතනට වහින කෙනෙක් ඉන්නවා. මොකද්ද? චක්කු විඥානේ. ඇහැයි රූපයයි ගැටිලා චක්කු විඥානේ බැස ගම. ඕක ගිහිල්ලා කොහෙද ස්පර්ශ වෙන්නේ? මනේ. ඇයි මනේ ඕක ස්පර්ශ වෙන්නේ? මනට ඕනේ මොනවද? වේදනා සංඥා. එනං ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි මොනව හැදෙන්නේද? වේදනා හැදෙන්නේත් සංඥා හැදෙන්නේ. එහෙනම් දැන් මොකද උනේ? අන්න වේදනා හටගත්තා. අන්න සංඥා හටගත්තා. එහෙනම් දැන් මොකද කරන්නේ? මේ වේදනා සංඥා නිසා නැවත නැවතත් බලබලා මොනව ගන්නවද? වේදනා සංඥා නගනවා. බැරි වෙලාරි ඇහෙන් ගියා නම් රූපේ. ඒ කියන්නේ ඇහැ ඉස්සරහින් රූපේ ගියා නම් දැන් මොකද කරන්නේ? මනෙන් ගන්නවා. මනෙන් අරගෙන වේදනා සංඥා නගනවා. ඉතින් ඔය කල්තාවේ තමයි පින්වදින මේ සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් මේ ස්ත්‍රියාවක් දැක්කහම ඔය ස්ත්‍රියාවගේ තියෙන්නේ මොකද්ද? රූපයක් දකින්නේ. එහෙනම් ඒ රූපයයි ඔබගේ ඇහැයි එකතු වෙනකොට මොකද වෙන්නේ? චක්කු විඥානයක් බහිනවා. ඒක නවත්තන්න බෑ. ඒවා විපාක. ඔබ හිතලා කරන ඒවා නෙමෙයි ඒවා. ඔය දෙක එකතු වීමෙන් ඕකට වැටෙනවා. චක්කු විඥානයේ බහිනේ. ඒක විපාකයක්. කර්මයක් නෙමෙයි. බැස්ස ගමන් මොකද වෙන්නේ? ඔන්න ඔහ ගිහිල්ලා මනේ ස්පර්ශ වෙනවා. මනේ ස්පර්ශ වෙනකොට මන නම් නිකන් ඉන්න දෙන්නේ නැහැ. ඔය ස්පර්ශයේ ඔබට කැමති විදිහට තමයි හදලා ගන්න හදන්නේ. ඒක නිසා මොකද කරන්නේ? අර බැහැලි විරලා අරගෙන ඇවිල්ලා කොහෙද බහින්නේ? මලුපහයි. මලුපහේ බැහැලි විරලා අතීතයේ තිබිච්ච දේවල් අරගෙන තමයි උඩට මතුවෙන්නේ. ඒ සංඥාවෙන් තමයි මෙයව මක් කරන්නේද? ගන්නෙ. නිකවට හිතන්නකෝ මෙහෙම එකක්. කාන්තාවක් ඉන්නවා මූණ හරිය ලස්සනයි. අත් දිගට ඇඳලා කකුල් දෙකත් හොඳට දිගට ඇඳලා ලස්සනට ඇඳලා ඉන්නවා. මේ කාන්තාවව දැකලා දැන් කෙනෙකුට කාමයේ ජනිත වෙලා. ඇයි ඒ? මූණ ලස්සන. ඉතුරු ටික ඔක්කොම වහගෙන හරි ලස්සනට ඉන්න කෙනෙක්. මේක දැක්ක ගමන් ඇහෙන් දකින්නේ මූණ විතරයි. හැබැයි මනෙන් දකින්නව නේද මුළු සර්වාංගෙම. මනෙන් හදලා ගන්නවා සර්වාංගෙම. මන කියන්නේ ආයි නියම විඥාකාරය. ඒකයි කිව්වේ සාතරුණ වහන්සේ. විඥානය කියන කෙනා පුදුම විඥානය මේ පුදුම විඥාකාරයෙක්. ආයි නෑ හදනවා අර මූණට හරියන ලස්සනම ඇඟ හදනවා. කියලා කියනවා නංගි. මං ඔයාව කසාද බඳින්න කැමතියි. ඒ මිනිසයා ඒ ගෑනු ළමයා කියනවා අයියේ මේ මාව කසාද බඳින්න කැමති ඔයා? ආ එහෙනම් බලන්නකෝ කියලා අර ඇඳුම අලින් කරලා පෙන්නනවා. මුළු සර්වාංගෙම පිච්චිච්ච ගෑණියෙක් කියලා හිතන්නේ. දැන් මොකද උනේ? ආහන්න. මුළු සර්වාංගෙම පිච්චිලා මේ ගෑණියෙක්. හැබැයි මූණ විතරක් ඉතුරු වෙලා. ඒ ටික වහගෙන ඉන්න වෙලාවේදී කොහොමද ජනිත කරගත්තේ? ගිහිල්ලා ওই ටික තව ටිකක් වහගෙන හිටියා නම් එහෙම මොකද වෙන්නේ? කසාදත් බැඳලි ඉවර වෙලා තමයි ඔක්කොම ලෙහෙලා බලන්නේ. එතකොට මොකද වෙන්නේ? එතනින්ම මොකද්ද? එතනින්ම ඩිවෝස් තමයි. ඇයි ඒ ඉන්න බෑ. කොහොමද ඉන්නේ? ඉතින් කොහොම හදාගත්ත කෙනා නෑ කියනවා. එහෙනම් කවුද හැදුවේ? ඔය ඔක්කොම හදලා දුන්නේ කවුද? අර විඤ්ඤාණය නැමැති මායාකාරයා. ඉතින් පින්වදිනේ ඔන්න ඔය රැවටිල්ලට තමයි මේ රැවටිලා ඉන්නේ. කාම වස්තු කියලා. කාම වස්තු කියලා මේ මහා. එතකොට මේ කාන්තාවක් මම මේ කාන්තාවන්ට අපහස කරනවා නෙමෙයි. සහ මේ පිරිමි උදෙසා බණ කියනවා එහෙම එකකුත් නෙමෙයි. නමුත් පිරිමින් අරමුණු කරගෙන බණ කියන්නම් කාන්තාව එක ඒ අනිත් පැත්තට හිතා ගන්න. දැන් කාන්තාව ගත්තට පස්සේ මේ කාන්තාව ගැන ඔය තරම් සාර හැඟීමක් එන්නේ කොහොමද? ඔන්න ඔය විපරීතතාවයේ අයින් වෙන්න ඕනේ පින්වදනි. කාන්තාවක් දැක්කනම් අර මූණ දැක්ක පළියට ශරීරය නිර්මාණය කරගන්න බෑ වගේ. හරියද? ඒ වගේම තමයි පින්වදනි මුළු සර්වාංගෙම දැක්කත් තවත් තියෙන ඕකේ දකින්න දේවල් මොනවද? ඇයි ඕක ඇයට ඇතුලේ තියෙන ඒවා? සංඥාවට ඒවත් ඇතුල් කරගන්න. ඒක නිසා පින්වදනි අද පටන් ඔය ලෝක සංඥා ගන්න යන්න එපා. අද පටන් ගන්න දස සංඥා. මේ ශාසනයේ තියෙනවා දස සංඥා. දස සංඥාවම එකට ගත් කරලා තියෙනවා තව එකක් අට්ටික සංඥාව කියලා. අතීතින් අට සංඥා තමයි ඒක. ඒ අදේදී විපරීත වෙච්ච දහම. හැබැයි දැන් කවුරු හරි අට්ටික සංඥා කිය මේ අට්ටික සංඥාව අට සංඥාව කියලා දේශනා කළොත් එහෙම අපාය යනවද? එහෙම එකක් නැහැ ඉතින් උන්වහන්සේ දන්න දේ. ඒක නිසා එහෙම අපහත කරන්න දෙයක් නැහැ ඒකට. ඒකට බය වෙන්න දෙයක්වත් නැහැ ඒ දහම් ප්‍රචාරය කළයි කියලා. අට්ටික සංඥා. ඔබ දස සංඥාව කියන එක අහලා ඇති. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, සබ්බ ලෝකයේ අනවිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනාපාන සති ආදී වශයෙන් සාස්ත්‍රුන් වහන්සේ දස සංඥාවක් දේශනා කළා. ගිරිමානන්ද සූත්‍රයේ ඔබ අහලා ඇති. දස සංඥා. විරාග සංඥා, නිරෝධ සංඥා ආදී වශයෙන්. එහෙනම් පින්වතුනි, ඔය කියපු ඔය දස සංඥාව මෙතනින් එහාට නගන්න. අනිත් අර විපරීත සංඥාවල ඔක්කොම අයින් කරන්න. හැබැයි ඉස්සෙල්ලා ඔබ දැනගන්න ඕනේ පින්වතුනි ඔබ විපරීත සංඥාවෙන් ඉන්නේ කියලා. පුතග්ජනෙකෙන් ගිහිල්ලා අහන්න. මේ මට මේ ගෑන් ළමෙක් දැක්කම අමුතු හැඟීමක් එනවනේ. ඌ මොනවා කියයිද? ඉතින් ඒක normal නේ බං. ඈ? හරි හරි උඹ straight. ඔව්. ඉතින් කියන්නේ උඹට එහෙම එන්න නැත්නම් තමයි ප්‍රශ්නේ කියලාත් කියයි. මේක තමයි ස්වභාවය. එහෙනම් ඒ පෘථග්ජනයාගේ ස්වභාවය. හැබැයි අනාගාමී කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා ස්වාමීනි මට මේ කාන්තාවක් දැක්කම අමුතු හැඟීමක් කියනවනේ අනිත් ඒවා දකින්නට වඩා. අන්න කියයි මොකද්ද? උඹට පිස්සු. ඇයි උඹට පිස්සු? ලෝකේ දැන් මම ඔබගෙන් අහන්නේ ඒකයි. පාට පහක් තියෙනවා. රතු පාට දකිද්දි සාත් ප්‍රශ්නයක් නැහැ. නිල් පාට දකිද්දි ප්‍රශ්නයක් නැහැ. සුදු පාට දකිද්දි ප්‍රශ්නයක් නැහැ. කළු පාට දැක්කම බුදුම්බෝ කියලා කෑ ගහනවා. එහෙනම් දැන් පිස්සුවන්නේ මේද තියෙන්නේ? අපි මේ මහත්යන්නම කියන්න පුළුවන්නේ පිස්සුවන්නේ මේද තියෙන්නේ ඒක අන්තේම. ඉතින් මේ පාට දැක්කම විතරක් කෑ ගහනවනะ? නේද? ඈ නිල් පාට දැක්කම ඕන කෑ ගහනවා. නැත්නම් දාඩිය දාලා හිං ගන්නේ දාලා දිහ නැතු වෙලා වැටෙනවා. එහෙනම් මේ පිස්සුවක් නේ මොකක් හරි. ඕකට මානසික වෛද්‍යවරයෙක් ලව ප්‍රතිකාර කරන්න ඕනේ නේද? මොකක් හරි පිස්සුවන්නේ තියෙන්නේ. අන්න එහෙම එකක් නේ පින්වතුනි ගහක් දැක්කට ප්‍රශ්නෙකුත් නැහැ පිරිමියෙක් දැක්කට ප්‍රශ්නෙකුත් නැහැ ගෑණියෙක් දැක්කම කාමක හැඟීමක් ඇති වෙනවා නම් ඒක පිස්සුවක්. ඒක නෝමල් විදියට ගන්න එපා. ඒක පිස්සුවක්. කසාද බඳිනවා නම් කසාද බඳින්නේ ළමයි හදනවා ළමයි හදන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒවා එපා කියනවා නෙමෙයි. කියන්නේ මොකද්ද? ගෑණ ළමයේ දැක්කට පස්සේ Tamanට හැඟීමක් ඇති වෙනවා නම් Tamanට පිස්සු. ඒ වගේම පිරිමියෙක් දැක්කට පස්සේ Tamanට හැඟීමක් ඇති වෙනවා නම් අමුතු හැඟීමක්. ඒක නිකන් සත්ව හැඟීමක් නෙමෙයි. සත්වත්වයේ ඉක්මවාගිය හැඟීමක් ඇති වෙනවා නේද? සත්ව වලට එහා ගිය එක. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න එතන නම් විපරීතයක් තියෙනවා. ඒක නිසා ඒකට වහම පිළියම් කරගන්න. ඔබට පිස්සුව තියෙන බව දැනගත්ත ගමන් ඔබ මොකද කරන්නේ? ඔබ ඒකට වේද ගන්න යන්නේ නැද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? පිස්ස ගොඩක් මැද්දේ ඉන්න එකෙකුට පිස්සුව හැදුනා කියලා තේරෙන්නේ නැහැ. ඒකයි පින්වතුනි ප්‍රශ්නේ. ඕක ඔබට තේරෙනවා ඔබ ඔය අපි තනන දැනට ආවන. ඒකයි පින්වතුනි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ඒ ස්ථාන වලට එන්න. ඔබ වෙනුවෙන් හදන්නේ. පෙරදිලා නම් එන්න හදන්න එපා. මිනිහා මලා කියලා එහෙම එන්න හදන්න එපා. එහෙම නෙමෙයි. තමන්ට හොඳට තියෙන වෙලාවෙ එන්න. තියෙන වෙලාවෙ අතහැරලා දාලා එන්න. දරුවන්ට ඉතුරු කරලා එන්න. දරුවෝ උඹ මේ ටික මෙතනින් ඉහා අරම්පලයක්. නැත්නම් බිරිඳට කියන්න. මට අවස්ථාවක් දෙන්න. මම මෙච්චර කාලයක් ඔබට කළානේ. දැන් ඔබ දරුවා මේ තව පොඩ්ඩක්නේ තියෙන්නේ. ඔබ දරුවා මෙතනින් එහාට පොඩ්ඩක් අරගෙන යන්න මට අවස්ථාවක් දෙන්න. ඒ වගේම ස්වාමි පුරුෂයාට කියන්න බිරිඳ. මට අවස්ථාවක් දෙන්න. දරුවාට මහාන වෙන්න ඕනේ නැත්තම්. දරුවා මහාන කරන එක අපරාධයක් නะ. ඇයි ඒ? දරුවා අපාය ගියට කමන්නේ අපි අපාය යන්නේ නැතුව ඉන්න ඕනේ. ඔන්න දෙමාපියෝ මේ රද ලෝකේ ඉන්න. නේද? ලංකාවේ නීතියක් ගෙනාවොත් එහෙම. ගෙදරකින් දෙන්නෙක් මහාන කරන්න ඕනේ කියලා. මහාන වෙන්නේ කවුද? අම්මයි තාත්තයි. එයි මේ පුහු ලංකාව. ඔන්න ඔන්න ඔන්න පින්වදේ හිතලා බලන්න මේ කියන්නේ මොකද්ද? බුදුන්ගේ දේශය. පිස්සු. මොන බුදුන්ගේ දේශය? ඇමරිකාවේ ඉන්න ඊට වඩා හොඳ බෞද්ධයෝ. ලන්ඩනයේ කොච්චර හොඳ බෞද්ධයෝ ඉන්නවද? හිතලා බලන්න. අවරාදිර ගිහිලා බලන්න එක මේ ලංකාවේ හාමුදුරු කෙනෙක් ඉන්නවද කියලා. එන බෞද්ධත්වයේ හැමතැනම තියෙනවා. ලංකාවේ විතරක් නෙමෙයි. ලංකාවේ තියෙන මොකද්ද? ගෑණි මරනොත් මිනිහා මහාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් වයසට ගිහිල්ලා මහාන වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අර තරුණ මහාන වෙන්න කැමැත්තෙන් ඉන්න තරුණියන්ට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? භික්ෂුණියෝ කියලා අද ඉන්නේ. සිල්මෑණියෝ කියලා අද ඉන්නේ. අර කැලණියට ඇවිල්ලා හිඟා කන අයනේ. මං කෝ ඒ හිඟන්නෝ කහ දිගුරක් ඇඳගෙන හිඟන්නෝ ඒ ඉන්නේ. ඇත්ත නෙමෙයිද? කහ දිගුරක් ඇඳගත්ත හිඟන්නේ. දැන් හිඟන්නේ කොට බැරිද කහපාට එකක් අඳින්න? පුළුවා. භික්ෂුණීන් වහන්සේලා කියන්නේ එහෙම උත්තර මෙනෙමෙ ආර්ය ආර්ය උත්තර පිරිසක්. ඒ භික්ෂුණීන් වහන්සේලා කියන්නේ. අපි ආරාම විදි කරන්නේ ආර්ය උත්තරයන්ට. ඒ කියන්නේ ආර්ය ආර්යාවන්ට. එතනින් එහාට උන්වහන්සේලා ආර්යාවෝ. තෙරණියෝ. මේ මගවඩන දෙවිවරු ඇවිල්ලා වන්දනා කරන්නේ ඒ අයට. මිනිස්සු නෙමෙයි. මම ඔබට කියනවා තව අවුරුදු 10ක් ඇතුළත එතන ඉන්න පිරිසට දෙවියෝ බලා ගන්න පුළුවන්. ඇවිල්ලා තමන්ට වන්දනා කරනවා. හැබැයි දෙවියෝ බලන්න මහන වෙන්නේ එහෙම එපා කවුරු. දෙවරු මනුස්ස ලෝකෙට එන කාලයක් එනවා. ඒක තමයි සම්බුද්ධ ජයන්තිය කියන්නේ. එතන තොරන් ගහගෙන සම්බුද්ධ ජයන්තිය සමරමු කියලා 2006 කියලා 600. 600 සම්බුද්ධ ජයන්තිය සමරමු කියලා කෝටි 5ක් විතර වට වේදන් කරන එක නෙමෙයි. සද්ධර්මයේ බල්ලට ගිහිල්ලා. නමුත් සම්බුද්ධ ජයන්ති සමරනවා මයි ලෝකෙට දෙන්න. ගෙදරින් හිඟා කන ගමන් දරුවගේ උපන්දිනේ ගන්නේ මේ 2000ක් විතර ණය වෙලා කාට හරි. අන්න එහෙම එකක් තමයි ලංකාවෙත් වෙන්නේ. ඉතින් ඒවට නෙමෙයි පින්වතුනි. ඉතින් ඒකයි කිව්වේ. අන්න අතන්ට ඇවිල්ලා ඇහුවනම්. ස්වාමීනි මට කාන්තාවක් දැක්කම ප්‍රශ්නයක් එනවා. මට කාන්තාවක් දැක්කම හැඟීමක් එනවා. අන්න එතකොට උන්වහන්සේලා කියයි මොකද්ද? උඹට පිස්සු. හැබැයි සමාජයෙන් ඇහුවට නම් උඹට පිස්සු කියන්නේ නැහැ. එනම් පිස්ස ගොඩක් මැද්දේ ඉඳලා පිස්සුවට පිළියම් හොයන්න බෑ. එහෙම හොයනවා නම් පින්වතුනි පිස්සන්ගෙන් අයිසොලේට් වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔක්කොම හොඳයි නම්. ඉතින් මම මොකද හිතියම්? ඒකනේ ඇත්ත தත්තේ. මිනිස්යාගේ තියෙන්නේ පින්වතුනි මානසාගත தත්තයක්. මිනිස්යාට ඕනේ මොකද්ද? අනිත් දේවුනුත් ඒ මට්ටමේ නම් අපිත් කමක් නැහැ. ඒක නේද ඔබ ඔබගේ දරුවම ග්‍රැමර් ස්කූල් වලට දාන්න හදන්නේ. ඇයි ඒ? දරුවට හැමදෙසෙම තරගයක් දෙන්න හදන්නේ. නැත්තම් මොකද වෙන්නේ? මෝඩ ළමයි රැලක් අතර ඉන්නකොට. දැන් ඔබට ඔබගේ දැන් දරුවගෙම උදාහරණයක් ගන්නම්. ඔබගේ දරුවා ඔබට ඇවිල්ලා කියනවා. අම්මේ. මේ පාර ලකුණු පොඩ්ඩක් අඩුයි. හැබැයි හැමෝටම එක જાතිය. හැමෝටම එක වගේ. කියන්නේ නැද්ද ඇවිල්ලා? කියනවා. මට නම් කියවගා මං කියන්නේ. හරක් ගොඩේ සිංහෙක් වෙන්න එපා. සිංහය ගොඩේ හරකෙක් වෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඔක්කොටම 60යි. මට 61යි. එතන මොකද ඒ කිව්වේ? හරක් ගොඩක සිංහයා උඹ. ඉතින් හරක් ගොඩේ සිංහයා වෙනවට වඩා හොඳයි මොකද්ද? සිංහයා ගොඩේ හරකෙක් වෙන එක. ඇයි ඔක්කොම සිංහයන්ට 99යි උඹට 98යි. උඹ තමයි එතන ඉන්න හරකා. හැබැයි කීයද ලකුණු? 98යි. අන්න ඒ தත්ත්වය උදා කරගන්න. දැන් අද මේ වෙලා තියෙන්නේ මොකද්ද? දැන් මේ බණහන අයටත් ওই සංකල්පේ තමයි තියෙන්නේ. බණහන අයත් කවුද? හරක් ගොඩේ ඉන්න සිංහෙක්. ඒක නිසා සෝතාපන්නයත් හරි ඉහළයි. ඉවි හිත හදාගෙන ඉන්නවා. හරි ඉතින් අපි මම සෝතාපන්නයිනේ. මට දැන් මේක තේරෙලා මම බණ අහනවා. අරු කතිප්පු ගහනවා. අරු ගෑනුත් එක්ක යනවා. අරු මෙලෝ වැඩක් නැහැ ඔහේ ඉන්නවා. අරු පිම්බත් ගිලිනවා. ඉතින් උන්නේ මගේ යාළු. උන් අතරේ මම ධර්මයේ හැසිරෙන ශ්‍රේෂ්ඨෙක් කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද මේ? ඈ හරක් අතරේ සිංහෙක් වෙලා ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? හරක් රජ්ජුරුව වෙලා මැරෙන්නයි වෙන්නේ. ඉතින් ඊට වඩා හොඳයි නේද පිංගතුනි? හරක් රජ්ජුරුව වෙලා මැරෙනවට වඩා සිංහයන්ගේ අසූචි යදින එක වෙලා මැරෙන එක. අන්න ඒක නිසා තමයි පිංගතුනි සිංහ හැසුරට එන්න ඕනේ. සිංහ හැසුර. දැන් ඔය සිංහ හැසුර අයින් කරන්න. සීහ දාගන්න දැන්. එහෙනම් ඔබ සීහ හැසුරට එන්න. සීහ හැසුර කියලා කියන්නේ පිංගතුනි මේ කාමරාගයේ දුරු කරන්න යන පිරිසකගේ හැසුරට එන්න. අන්න එතකොට ඔබට පේනවා එක දෙයක් මොකද්ද? ඔබට පිස්සු. ඔබට පිස්සු. එහෙනම් දැන් ඒ පිස්සුව හොඳ කරගන්න ඕනේ. එහෙනම් ඒ පිස්සුව හොඳ කර ගැනීම උදෙසා තමයි දැන් මේ ප්‍රයත්නේ යෙදෙන්නේ. ඒ පිස්සුව හොඳ කරගන්න කරුණාකාරණා සංවිධානය කරගන්න. එහෙනම් ඒ පිස්සුව හොඳ කරගන්න නම් පින්වතුනි මේ කියපු ධර්මකාරණා මනාවකට වටහා ගන්න. මේ ධර්මකාරණාව හොඳට වටහා ගන්න. එනම් පිස්සුව තියෙන බව අඳුරගෙන පිංගුදෙනි වහ වහ දැන් ඔබට පිස්සු අද වැටුණා නම් ඔබට පිස්සු කියලා. මෙතනින් එහාට පිංගුදෙනි මේ පිස්සුව හොඳ කරගන්න වහ වහ උනන්දු වෙන්න. එහෙම වුණොත් පිංගුදෙනි ඔබට සැනසෙල්ල ඉන්න පුළුවන්. නැත්තම් එහෙම මහා මම මේ කතා කරේ කාන්තාවක් ගැන විතරයි. ඇයි රූප, ශබ්ද, ගන්ධ, රස ඔය ජිම් වල ඉන්නේ කවුද? ජිම් වල සෙල්ලම් කරන්නේ කවුද? ඔය ජිම් වල යන්නේ කෙනෙක්ගේ ඔය අර ඇඟ මහත් කරගන්න ලස්සනට පෙන්නගෙන කාන්තාවොත් එක්ක යන්න කැමති පිරිමි හැරෙන්න ඔය වයසට ගිහිල්ලා අමාරුවෙන් ජිම් එකට ඇවිදින්නලා ඔය දුවන පයින් පිරිසක් ඉන්නවනේ උතන ඒගොල්ලන්ගෙන් ගිහිල්ලා අහන්න සර්වේ එකක් කරලා අහන්න ඔබ කැමැත්තෙන්ද ඕක කරන්නේ ඒගොල්ලෝ කියනවා නැහැ ඇයි එහෙනම් ඕක කරන්නේ වෛද්‍ය උපදේශ නිසා කොලෙස්ටරෝල් වැඩි දීවැඩියාව වැඩි ආදී වශයෙන් මේ දේවල් නිසා මම මේක කරනවා නැත්තම් අනාගතයේදී ඒක හැදෙයි කියලා බයට දැන් ඇයි හැදෙන්නේ එතකොට ඔබ ඒගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම මම ඔකට හොඳ වේතක් කියන්න දවසකට එක වේලක් කන්න. ජිම් යන්න ඕනේ. දවසකට එක වේලක් කන්න. කැමති වෙයිද? නැහැ. දවසකට ඒ කන 300 කියාරි කියාරි ඔය 10 වේලක් හරි 15 වේලක් හරි කාලා අතන්ට ගිහිල්ලා මැරෙනකම් මහන්සි වෙනවා. හැබැයි මොකද වෙන්නේ? මේක නවත්ත ගන්න බෑ. මම ළමයෙක්ගෙන් ඇහුවා, "උඹ දවසකට කී වතාවක් කනවද?" ඌ කියනවා, "15 වතාවක් වගේ කැවෙන." මම කිව්වා, "ස්නැක් එකක් ගත්තත් ඒකත් අඩංගු කරලා කියන්න." මම නිකන් අහන්නේ, "උඹ මං කවුද කියලා දන්නේ නැහනේ." 15 වතාවක් විතර කනවා. පන්තියන දවස්වලට 25 පයින්නවා. ඒක තමයි විදිහ. ඉතින් හරි. ඒ කියන්නේ ප්‍රධාන මීල් 3යි ඊට මැද්දේ උප ප්‍රධාන මීල් වශයෙන් එහෙම රැඳ ආඩම් කරනවා නම් තව එහෙමයි. පන්තියට ආවට පස්සේ තව එහෙමයි. එනකොටත් කකා ඉන්නේ, යනකොටත් කකා යන්නේ, ඇවිල්ලා ඉන්ටර්වල් එකෙත් කණේක කරන්නේ. දැන් මෙන්න මෙහෙම හැදිච්ච පිරිසක් නේද ඔය අද වැඩිහිටිවිලා ඉන්නේ. එහෙනම් මේ අයට තියෙන්නේ පින්වතුනි ආහාරයේ මොන සංඥාවක්ද ඔය තියෙන්නේ? ආහාරයේ විපරීත සංඥාවක්. ආහාරය ගැන තියෙන විපරීත සංඥාවක්. ඒගොල්ලන්ට හිතෙන්නේ ආහාර තියෙන්නේ කන්න. දැන් අර හොරුන්ට තියෙන සංඥාව. හොරුන්ට තියෙන මොකද්ද? දැකපු දේ ගන්න සංඥාව. හොර සංඥාව. දැකපු දේ ගන්නවට අගාද. අන්න එහෙම සංඥාවක් හොරුන්ට තියෙනවා. ඒ වගේම තමයි මේ ආහාර සංඥාව. දැක්ක ගමන් කන්න ඕනේ. දැක්ක ගමන් කන්න ඕනේ. පව් ඒක නිසා සමහර ළමයි එහෙම ඉන්නවා. මම මේ නිකන් මේ ළමයි දකපු ඉඳ මං කියන්නේ. අනිත් ළමයි අතර පහත් අත්තේට වැටිච්ච. එක කොල්ලෙකුට අනිත් කොල්ලෝ කියන්නේ ඩොග් කියලා. ඒ තරම් ඌ කනවා. කොල්ලෝ කාලේ වෙලා චිප්ස් ඉතුරු වෙන ඔක්කොම උන් දානවා එක බෑග් එකකට. මං ඊට පස්සේ කිව්වා ඒක වැඩේ කරන්න එපායි කියලා. එක බෑග් එකකට දාලා ඒ වහවි උඹට චිප්ස් ගත්තා කියලා ගෙනත් දෙනවා. අර ඌ වෙනම පැත්තකට ගිහිල්ලා කනවා. මං කියන්නේ පාරි නෑනේ කාගේ හරි අම්මා කෙනෙක් දරු වෙන්නේ. උඹල එහෙම කරන්නත් එපා, එහෙම කියන්නත් එපා. දැන් මේ අපහස විඳින්නේ ඇයි? වැරදි සංඥාව. මේ වැරදි සංඥාවෙන් ආහාර අරන් තියනවා. දැන් ඔබට පුරුද්දක් තියනවා නේද? අනේ පුතේ කෑමහක දාන්න එපා, කෝදෙන්න මං ඕක කන්න. දැන් අපේ අම්මලගේ මං ඔය පුරුද්ද දැකලා තියනවා. කෑමහක දාන්න හොඳ නෑ. අර උගණ්ඩාවේ එහෙම ඉන්නවා මේ කන්න නැති ළමයි. ඈ ඈ ඉතින් උගණ්ඩාවේ කන්න නැති ළමයට අම්මා මෙහෙ කනවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් අම්මා යන්න ඕනේ කොහෙද ඊට පස්සේ? ස්පිරිතාලේ. ඒවට බේත් ගන්න. මේ විපරීත සංඥාව. දැන් ඔහොම ඔන්න ඔය සංඥාවෙන් ඉන්නකොට පිඟුදුනි ඔබ හිතලා බලන්න. ළමයට බේත් පොනෝ අම්මා. දැන් අනිත් කාරණාවකුත් තියෙනවනේ. ළමයින්ට ෆීඩ් කරන අම්මලා. ෆීඩ් කරන කාලෙදි හොඳට මහත් වෙනවා. ෆීඩ් කරන කිරි දෙන නෙමෙයි. මේ ළමයින්ට කවන්නේ. ළමයින්ට කවන අම්මලා. ඇයි? මාළු අනලා. විතර අනලා. ඔය ඔක්කොම අනලා කළා. අර තලපේ වගේ ළමයාට කවනවා. ඉතින් ඌට කන්න පුළුවන් ද අම්මට ඕනේ තරම? බෑ. හැබැයි අම්මා හිත පිරෙන්න ඔක්කොම හදාගෙන ඇවිල්ලා කවනවා. නමුත් ඌට කන්න පුළුවන් පොඩ්ඩයි. ඊට පස්සේ ඉතුරු ටික වමනේ දානවා. ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? අරක කනවා. ඇහුවොත් එහෙම ඇයි ඔයා ඕක කෑවේ? මේ කෑම අහක දාන්න හොඳ නෑ. හරි. දැන් ඕකම ගන්නකෝ. දැන් අරගෙන ඔන්න ළමයාට අසනීප වෙලා. ළමයාට බේත් ගේනවා. ඇන්ටිබයොටික් එකක් ගේනවා. තිත්ත නිසා පැණියක් දෙන්න දැන් බොන්න. දැන් මොකද කරන්නේ? ළමයාට අම්මා පොවනවා. පොවනකොට මොකද? බෝතලේ පොඩ්ඩක් ඉතුරු වෙනවා. දැන් අම්මා ඕකත් බොයිද? අපරාධනේ මේ බෝතලේ වීදි කන්නේ සල්ලි දීලානේ ගෙනාවේ. මේක තා පොඩ්ඩක් ඉතුරු වුණා. ළමයාට දැන් සනීපයි. එක මං ගහලා දාන්න ඕන කියලා බොනවනේ. නෑ බොන්නේ නෑ. ඇයි ඒ? මේ hina වෙන්න නෙමෙයි ඇත්තටම කියන්නේ මේ දේවල් පිටුදෙනි අවබෝධයට. hina යයි කමක් නෑ. ඇයි ඒ? ඔන්න හොඳට අදාළ ගන්න මේක. ඇයි ඒ? අන්න සංඥාව. අරක මේත් සංඥාවෙන් ගත්තා. අරක වෙන අමුතු සංඥාවකින් ගත්තා. නමුත් පිටුදෙනි ආහාර කියන්නේ මේ ශරීරයට බේතක්. මේ ශරීරයේ ලෙඩක් හැදෙනවා පිංගුදෙන ඒ ලෙඩේට කියනවා බඩගින්න කියලා. ඒක තමයි මිනිස්සෙකුට තියෙන ලොකුම ලෙඩේ. ලොකුම ලෙඩේ. බඩගින්න. ලෙඩක් කියලා කියන්නේ පිංගුදිනේ මොකක් හරි අවයවයක් දුර්වල වෙන එකට. බඩකින්න කියන එකෙන් සියලුම අවයව දුර්වල වෙනවා. ඒක තමයි ලොකුම ලෙඩේ මිනිසෙකුට තියෙන. අන්නේ ලෙඩේට දාන බේතක් තමයි මොකද්ද? ආහාර කියන්නේ. ආහාරයේ ඔන්න ඔය සංඥාවෙන් ගන්න. අද ඉඳලා ආහාරයේ ඔය සංඥාවෙන් ගන්න. පිටු ඔය සංඥාව කියන්නේ මේ අලු වෙනස් කළා නෙමෙයි සංඥාවක්. අලුතෙන් දුන්න එකක් නෙමෙයි මේ. මේක තමයි ඇත්ත. අර විපරීත සංඥාවෙන් අයින් වෙලා ඇත්ත සංඥාවට එන්න. ආහාරය කියන්නේ ලෙඩට බේතක්. මොන ලෙඩේටද මේ ඇඟ කියන්නේ? පද්ධති විශාල ප්‍රමාණයක්. අවයව විශාල ප්‍රමාණයක් තියෙන එක. බඩකින්න කියන එක එනකොට මේ අවයව ඔක්කොම දුර්වල වෙලා තමයි බඩකින්න කියන එක එන්නේ. එහෙනම් මේ අවයව ප්‍රාණවත් කිරීම උදෙසා අර ලෙඩේට දාන බේතක් තමයි මොකද්ද? ආහාර කියන්නේ. ඔන්න ඔය සංඥාව වඩන්න. ආහාරයේ බෙහෙත් සංඥාව වඩන්න. ඒ කියන්නේ බෙහෙතක් ලෙස ආහාර ගන්න. එතකොට වැඩිපුර තිබුණයි කියලා ඒකයි කන සිරිතක් නැහැ. බේත් එහෙම කරන්නේ නැති හින්දා වැඩිපුර ගත්තොත් ඒ වැඩිපුර ගත්තේවා දිරවනවා. ඒ දිරවපුවෙන් එනර්ජි එක කැලරි එකක් හදනවා. ඒ කැලරි කොලෙස්ටරෝල් බවට කන්වර්ට් වෙනවා. ඊට පස්සේ මැරෙනවා. ඉතින් අර වැඩිපුර තියෙන බේත වීව වගේ නෙමෙයිද? විඥානයේ නැමැති මායාකාරයට අහු වෙන්න එපා ධර්මය අවබෝධ කරගන්නකම්. මං කිය ඔබට කියලා තිපින්වතුනි ඔබ තුල සේනාවක් හදාගන්න කියලා. ඒ සේනාවක් හදාගන්න කියලා කිව්වේ පින්වතුනි නිවන් දකින්නකම් ඔබව හරි පැත්තට මෙහෙවන්න. නිවන් දකින්නකම් ඔබව හරි පැත්තට මෙහෙවන්න. ඒක තමයි ඔබ තුල හැදෙන සේනාව. ඔබ චිකන් ෂොප් එකක් ගාවින් යනවා. දැන් චිකන් ෂොප් එකක් ගාවින් යනකොට ඔබට දැනෙන්න ඕනේ මොකද්ද? බේත් ෆැක්ටරියක් ගාවින් යනවා වගේ. ඇයි? මිනිසුන්ගේ කුසගින්න නැමැති රෝගයට ඖෂධ නිර්මාණය කරන කඩයක්. මටත් කුසගිනි. එහෙනම් මම මොකද කරන්නේ? කඩේට ගිහිල්ලා නියමිත මාත්‍රාව පිළිපදිනවා. මොකද්ද නියමිත මාත්‍රාව? 3න් එකක්. ආමාශයේ ප්‍රමාණයෙන් 3න් එකක්. 3න් එකක් ආහාරත් 3න් එකක් වතුරත්. ඉතුරු 3න් එක හැමම තියෙනවා. ඇයි? ඒක දිරවල ඒකට අවශ්‍ය වායුව පිට වෙලා යන ඉඩ තියෙනවා. ඒ දෙක තියෙනවා. ඕක තමයි මාත්‍රාව. එහෙනම් දැන් ආහාරයේ බෙහෙත් සංඥාවෙන් ගත්තනම් ඔබට ඔය කියන ලෙඩ හැදෙන්නේ නැහැ එකක්වත්. ඔබට ජිම් යන්න ඕනේ නැහැ එකම මොහොතකවත්. ඔබට ඒ ජිම් යන මොහොතේ පිංගුතනි සද්ද නැතුව ගෙදරට එලා පහසුවෙන් ඉන්න පුළුවන්. අසනීපයක් එහෙම හැදිලා ඇඟ මහත් වෙනවට නම් කරන්න දෙයක් නැහැ. එහෙමත් අය ඉන්නවනේ. අසනීප හැදිලා ඇඟ මහත් වෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් එහෙම නැති අය ගැන තමයි මම මේ කියන්නේ. ඒ අසනීපයකට ඇඟ හැදුනහම ඉතින් ජිම් ගිහිල්ලා ඒක හොඳ කරන්න බෑනේ. අසනීපෙට බේත් ගන්න එපා. එහෙනම් දැන් ජිම් එකකට ගිහිල්ලා ඉන්නේ පින්වතුනි මේ ආහාරය කෑදර සංඥාවෙන් ගත්ත නිසා. එහෙනම් දැන් මේ සංඥා විපරීතකම නිසා නේද පින්වතුනි මිනිස්සු ගුටි කන්නේ? ඈ ගෑණියෙක් දැක්කහම ඉන්න බැරුව මොකද කරන්නේ? ඒ ගෑණිට හේතු වෙන්න යනවා. ඊට පස්සේ බස් එකකින් අනිත්යෙන් මොකද කරන්නේ? අල්ලගෙන තඩි වහන. මේ සංඥා විපරීතකම නිසා නෙමෙයිද? රූපයක් දැක්කහම ඔන්න විපරීත සංඥාවක් එනවා. ඊට පස්සේ ඉතින් ඒකට ඇලෙනවා. එහෙමනම් පින්වදනේ මේ සංඥා විපල්ලාසය ගැන හොඳ අවබෝධයකින් ඉන්න. මේක හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්නකම් පින්වදනි කල්පනාවෙන් ඉන්න. හොඳ සිහිනුවණින් ඉන්න. දෙයක් දැක්ක ගමන් ඔන්න හොඳට බලාගන්න. ඔබට ඔබ හොඳට අත්දකින්න ඔබට වෙන දේ. ඒ වෙන දේ අත්දැක්කහම ඔබට තේරෙනවා ඔබ දැන් මේ මුලාවකටපත් වුණා මෙන්න. මේ සංඥාව මේක නෙමෙයි. කාන්තාවක් කියන එක පින්වතුනි ධාතු මනධිකාරයෙන් ගන්න. ධාතු සංඥාවෙන් ගන්න. එච්චර ගැඹුරට යන්න බැරි නම් සත්ව සංඥාවෙන් ගන්න. මේ සත්වෙක්. සත්වෙක්. මේකත් සත්වෙක්. අරකත් සත්වෙක්. එළදෙන කියන්නේ සත්වෙක්. එහෙනම් එළදෙනත් සත්වෙක් නම් මනුස්ස දෙනත් සත්වෙක් නම් මනුස්ස දෙන දැක්කහම මොකටද අමුතු එකක් හටගන්නේ? දැන් මට මේක ගිහිල්ලා වස්සන්ට කියන්න පුළුවන්ද? දැන් වස්සන්ටත් ඕක තියෙනවා. වස්සන්ට මනුස්ස දුවක් දැක්කට පස්සේ එම ලිංගික හැඟීම් ඇති වෙන්නේ නැහැ. වස්සන්ට ලිංගික හැඟීම් ඇති වෙන්නේ කවුරු දැක්කහමද? වැස්සියක් දැක්කහම. ඉතින් මට ඔක කියලා වස්සන්ට කියන්න බෑනේ. වස්සන්ට තේරෙන්නේ නැහනේ. ඒ වගේම තමයි මනුස්ස වස්සොත් ඉන්නවා. ඒගොල්ලන්ට කිව්වට තේරෙන්නේ නැහැ. හැබැයි මේ එහෙම නැති පිරිස වලට තමයි මේ ධර්මය කතා කරන්නේ. එහෙනම් ඒක කිව්ව ගමන් තේරෙන්න ඕනේ. මොකද හේතුව අර වස්සන්ට වැස්සි දැක්කට පස්සේ තේරෙන්නේ හැඟීම නැතිවීම ඒක නවත්තන්න බෑ පින්වදින. මොකද උන්ට හිතන්න වේදයක් නැහැ. ඒක නිසා උන් ඒක ස්වභාවික ක්‍රියාකාරීත්වයක් කියනවා. හැබැයි මේ මිනිස්සයාගේ මේක ස්වභාවික ක්‍රියාකාරීත්වයක් කියලා හිතන්න එපා. දැන් මේ තනිකරම පින්වතුනි උඩුගම් බලා යන්නේ. දැන් මේ සමාජ විද්‍යාඥයෝ ඉන්නවනම් එල්ලලා මරයි අපිව. ඇයි? තනිකරම මේ සමාජ පද්ධතියෙන් උඩට යන ගමන කියන්නේ මේ. සමාජයේ පල්ලෙහාට ගලනවා අනුසෝතගාමි මේ සමාජයේ. අනුසෝතගාමි කියලා කියන්නේ මොකද්ද? සමාජයේ යන අතර හැරි හැරි යනවා. ඒක තමයි පින්වතුනි අනුසෝතගාමි කියන්නේ. සාසරුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පුද්ගල වර්ග හතරක් තියෙනවා. එක්කෙනෙක් තමයි අනුසෝතගාමී පුද්ගලයා. අනුසෝතගාමී පුද්ගලයා කියලා කියන්නේ ලෝකේ සාරයි කියලා අල්ලගෙන ඒ සාර වූ ලෝකේ රංජනය කර කර දස අකුසලයේ කරමින් ඒකට අනුව ගමන් කරන කෙනා. ඒ කෙනා තමයි අනුසෝතගාමී පුද්ගලයා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා පින්වතුනි පටිසෝතගාමී කියලා. ඒ පටිසෝතගාමී කියලා කියන්නේ මේ අසාරත්වයේ අඳුරගෙන මේ ලෝකේ තියෙන. ඒ අසාරත්වෙන් අයින් වෙන්න. මේ මුලාවෙන් අයින් වෙන්න. අඬා අඬා වැළපි වැළපි බ්‍රහ්මචර්යාව පූර්ණේ කරන කිරිස්. ඇයි අඬා අඬා වැළපි වැළපි කියන්නේ? ඔය ශාසනයට ගියාට පස්සේ විවිධාකාර අඩන්තේට්ටම් තියෙනවා. සුන්දර ලෝකයක් එහෙම එතන මවා ගන්න එහෙම එපා. විවිධාකාරයේ අඩන්තේට්ටම් තියෙනවා. අඩන්තේට්ටම් කියන්නේ කවුරුත් ඇවිල්ලා කරන ඒවා නෙමෙයි. Tamanට දැනෙන ඒවා. තනිකම දැනෙන්න පුළුවන්. තවන්න සමාධියක් තිබුණා ඒක නැති වෙන්න පුළුවන්. අනේ මට ප්‍රථම අධ්‍යයනයේ සම්බන්ධින්න පුළුවන් වුණා කම තිබුණා. දැන් මට ඒක කරගන්න බෑනේ. ඈ අඬ අඬ වැළපි වැළපි හරි සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ මහණෙනි අඬපල්ලා වැළපෙයල්ලා සෝක කරපල්ලා. ඒ වුණත් බ්‍රහ්මචර්යාව පූර්ණේ කරන එක නවත්තන්න එපා. මේ තුලින් උඹලට යහපතක් වෙනවා මිසක් අයහපතක් වෙන්නේ නැහැ. අන්න සාස්ත්‍රුන් වහන්සේගේ වචනේ. එහෙනම් පටිසෝතගාමි පුද්ගලයා කියන්නේ අන්නේ ආ දස අකුසලෙන් වෙන් වෙලා මේ මුලාව දුරු කරගන්න ගමන යන උත්තමයා. පටිසෝතගාමි. ඊළඟට තව කෙනෙක් ඉන්නවා පිංගුදින තිතත්ත කියලා පුද්ගලයෙක්. තිතත්ත කියලා කියන්නේ උද්දන්සෝතගාමි. ඒ කිවි සුද්ධාවාසික බ්‍රහ්මලෝකේ මරණයෙන් පස්සේ සුද්ධාවාසික බ්‍රහ්මලෝකේ උප්පත්ති ලබන්න ඉන්න පිරිස. ඒ කිවි කාටද? අනාගාමි උතුම. කාමරාගයේ සාමුලින්ම දුරු කළා. කාම වස්තුවක් දැකලා පිස්සු නැගිලා යන්නේ නැති. ඒ මට්ටමට සියලු සංඥා කාම සංඥාවල් ප්‍රහාණය කරපු උත්තමෙක්. අන්නේ උත්තමයාට කියනවා තිතත්ත කියලා. අනිත් උත්තමයාට කියනවා කවුද? මහරහත් උත්තමයා. ඒ කියන්නේ සියලු ක්ලේශයන් ප්‍රහාණය කරපු මහරහත් උත්තමයා. ඔන්න ඔය පුද්ගලයෝ හතර දෙනා තමයි ලෝකේ ඉන්නේ. එහෙනම් අනුසෝතගාමි වෙන්න උත්සාහ කරන්න එපා. ඒ කියන්නේ මේ ලෝකේ හැමෝම කියන්නේ මොකක්ද? ලෝකේ සාරයි. අල්ලගෙන යන්. මහන්සි වෙන්න. දැන් සල්ලිකාර කෙනෙක්ව හම්බුනොත් එහෙම ඔබට. සල්ලිකාර කෙනෙක්ව හම්බුනොත්. ඔය සල්ලිකාර කෙනා ඔබට ඇත්තටම ආදරේ නම් හිතවත් නෑ. එයා මොනවද කියන්නේ? මහන්සි වෙන්න. මහන්සි වෙලා ගොඩ නගන්න. අපි ගොඩ නැගුවේ මෙහෙමයි. අපි ගඩුලින් ගඩුල මේක ගොඩ නැගුවේ. ගොඩ නගලා තමයි අපි මේ යන්නට ගෙනාවේ. දැන් අපි සතුටින් ඉන්නවා. ඔබත් ගොඩ නගන්න. ඒක තමයි තියෙන ලෝකෙන් හම්බෙන දේ. ඊට පස්සේ ඔන්න එහෙම කිව්වහම අපි දැන් පැත්තක ඉඳලා බලන් ඉන්නවා. මේ මොකද කරලා තියෙන්නේ? ගොඩ නගන්න මහා දුකක් ඉඳලා තියෙනවා. දැන් ඒගොල්ලෝ කියන හරි සතුටින් ඉන්නවලු ගොඩ නගපු නිසා. නෑ. පවත්වගෙන යන්න දැන් මහා දුකක් විඳිනවා. ලේසි නෑ මේ. ගොඩ නැගීමේදී සංකාර දුක්ඛයක් තිබුණා. දැන් පවත්වගෙන යන්න දැන් තියෙනවා මොකද්ද? දුක්ඛ දුක්ඛය. ඇයි මේක වැටෙනවා ව්‍යාපාරේ පොඩ්ඩක් බැහැන්නොත් එහෙම ආයෙ නැග ගන්නවා. දැන් මොකද කරන්නේ? තව පැය 8ක් විතර වැඩ කරනවා. ආදි වශයෙන් කරලා කරලා කොහොම හරි මේක තියාගෙන ඉන්නවා මේ මට්ටමේ. ඊට පස්සේ විපරිණාමයට යනකොට ඊට වඩා මහා දුකක් හට ගන්නවා. එහෙනම් පිටුදෙන යමක් ගොඩ නැගුවා නම් ඕක විපරිණාමකින් කෙලවර වෙනවම තමයි. දෙයක් ස්ථිරසාරව තියන්න බෑ. ඒකයි කිව්වේ අස්ථිරයි කියන වචනේ අයින් කරන්න බෑ. හැබැයි අනිච්ච කියන්නේ අස්තිර නම් නෙමෙයි. ඒ වචනේ දාගත්තොත් ඔබට නිවන් දැකලා හමාරයි. අනිච්ච කියන වචනේට පරම ගම්භීර තේරුමක් තියෙනවා. මට දවස් 5ක් ඉදර යනවා ඒ තේරුම හරියට කියලා දෙනවනේ. ඒ තරම් පරම ගම්භීර වචනයක් අනිච්ච කියන්නේ. ඒකට නම් දාගන්න එපා අනිත්‍ය කියන එක. අද්‍රවයි කියලා කිව්වේ ඔන්න ඔකට. ද්‍රවණේ. ද්‍රවණේ. ද්‍රව මහ ප්‍රාණ දහයන්න. ද්‍රවණේ. අද්දුවන් පාලියෙන් වචනය. අද්දුවන් කියන්නේ අස්තිරයි කියන එක. අනිච්චං අද්දුවන් විපරිණාම ධම්මං අඤ්ඤතං. මේ වස්තුන්ගේ ස්වභාවය. එහෙනම් මේ අද්රවයි මේවා. ස්ථිර ස්ථිරව පවත්වන්න බෑ. එහෙනම් දැන් මොකද වෙන්නේ? යමක් ගොඩනගනකොට අප්‍රමාණ දුකක් විඳගෙන ගොඩනගනවා. ඒ ගොඩනගපු දේ මේක පින්වතුනි එකේ කාර්යයක ගොඩනැගීම වෙන්න පුළුවන්. විවසක් ගොඩනගන්න පුළුවන්. සිතුවිල්ලක් ගොඩනගනවා වෙන්න පුළුවන්. දරුවෙක් ගොඩනගනවා වෙන්න පුළුවන්. අධ්‍යාපනයක් ගොඩනගනවා වෙන්න පුළුවන්. ඕන එකක් වෙන්න පුළුවන් මේ කියන දේ. ආර්ය මාර්ගයේ යාමත් මොකද්ද? ওই જાතිය එකක් තමයි. හැබැයි මේක අවසාන ඵලය මොකද්ද? ස්ථිරයි. අවසාන ඵලය නම් අද්‍රව නැහැ. ඒක ද්‍රවයි. හැබැයි එතකම්ම ගොඩනගන්න ඕනේ. ගොඩනගන සමාධියක් මොකද වෙන්නේ? ගොඩනගාගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතන ඒකයි කියන්නේ පිංගුදේ. දැන් ප්‍රථම ධානය කියන්නේ නිවනද? නෑ. ප්‍රථම ධානය කියන්නේ ඔබ ගොඩනගපු එකක්. ඔය ධානය මක් වෙන්න පුළුවන්ද? පිරිහෙන්න පුළුවන්. ඒ ධානයේ පිරිහලා යනකොට හාමුදුරුවෝ අඬනවා. අනේ ස්වාමීනි මං මේ අසනීපෙන් ඉන්නේ. මට දැන් ධාන නගන්න බෑ. මහණ මං උඹට කියලා දෙනවා ඔය ධාන මතයි මේ නිවන තියෙන්නේ කියලා. නෑ. මේක තියෙන්නේ මොකක් මතද? ප්‍රඥාව මත. ප්‍රඥාව වඩපන් දැන් එහෙනම්. නිවන තියෙන්නේ ප්‍රඥාව මත. ප්‍රඥාව මෝරන්න වැඩ කරන්නේ. ධර්මයේ මෙනෙහි කරන්නේ. ධානය ගැන හිතන්න දෙයක් නැහැ එහෙනම්. දැන් ධානය වඩන්න බැරි නම්. එහෙනම් පින්වතුනි මේ ධානයක් ලැබුවත් ඔය ධානයේ ලබන්නත් මහන්සි වෙන්න ඕනේ. ඊළඟට පවත්වන්නත් මහන්සි වෙන්න ඕනේ. විපරිණාම වෙනකොට ඒකටත් අප්‍රමාණ දුකක් තියෙනවා. හැබැයි ඉතින් ධානය ලැබලා නිවන් දකින්න ඕන නිසා ධානය ලැබුවට කමක් නැහැ. නැත්තම් ඔය අන්‍යාගමික ධානය වලින් වැඩක් තියෙනවද? අන්‍යාගමික ධානය වලින් ධානය වලින් වැඩක් තියෙනවද? නැහැ. දවසක් මම ළමයෙක් එක්ක ඔයයි කතාවක් කියනකොට මම කියනවා මේ වීදුරුව එහෙම පොඩ්ඩක් එහාට කරන්න පුළුවන්ද? මං කිව්වා පුළුවන්. ඈ? ඇතන ඉතින් කරන්නකෝ. මං අතින් අරගෙන වීදුරුව දීම්බා. එතකොට ඌ කියනවා ඉතින් ඒක මටත් කර හැකියි. ඉතින් මං කිව්වා ඔබට කිව්වේ මට මේක මෙතනින් තියන්න කියලා. නෑ මං කිව්වේ භාවනාවෙන්. මං කිව්වා බොල මේ වීදුරුව මට අතින් අරගෙන මෙතනින් තියන්න පුළුවන් කම තියදී මං අවුරුද්දකක් නාස්ති කරන්නේ මොකටද මේ හිතින් මේ කරන් තියන්නේ නේද? ඒ වෙලාවේ මම මොනවද කරගන්න ඕනේ? නිවන් දකින්න. එහෙනම් පින්වතුනි මේ ශාසනේ ඔබ පැවිද්දට යන්න ඕනේ ධානය ලබන්නද? ඈ නිවන් දැකීම උදෙසා ධානයක් ලැබනවා නම් ලබන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. උඩින් එහෙම යන්නද? එහෙම ඒවට නෙමෙයි. මේකයි මිත්‍යා දාන ලැබීම උදෙසා ශාසනෙට එන්න ඕනේ කවුරුත්. නිවන් දැකීමම පරම ඒක මේ වැඩේ කරගන්න. මොකද හේතුව පිඟුදින මේ ජීවිතේ එක බිඳු මාත්‍රයක් විශ්වාස නැහැ. කොයි මොහොත ඉවර වෙයිද දන්නේ. අපි මේ දේවල් ගොඩනගන්න මේ උත්තරම පිරිස් වෙනුවෙන් ගොඩනගන්න හිතාගෙන ඉන්නවා. අද gedare ayida කියලා කොහොමද දන්නේ? දැන් ඕකට කියනකොට කියලා කියන්න නැහැ. ඒක තමයි විදිය. ඊළඟ සතියේ මාව දැක්කොත් කියන්න තාම ඉන්නවද? ඒක තමයි අහන්න තියෙන්නේ. ඇයි ඒ? ප්‍රකෝටි ප්‍රමාණයක් තියෙනවා පිංගුදිනේ ජීවිතේ නිරුද්ධ වෙන්න. කෝටියක විතර එකතුවකින් ජීවිතේ පවතිනවා. එකක් එක සාධකයක් නැතුණාන ජීවිතේ නැති වෙනවා. එහෙනම් ජීවිතේ පවතිනද සම්භාවිතාව වැඩි ජීවිතේ නැති වෙනද සම්භාවිතාව වැඩි. ඕව හොඳට හිතට ගන්න. ඔබට මැරෙන බවත් අමතක වෙලා තියෙන්නේ. ඒ තරමට පිස්සුව. මම මේවා කියන්නේ හිතරින් දන්න නෙමෙයි. යථාර්ථයට එන්න. ඔබට මැරෙන බව පවා අමතක වෙලා තියෙන්නේ. ඒක පින්වතුනි මොනියම් හේතුවක් හරි නිසා. ඒකයි කිව්වේ. මේ ඇලීම කියන එක මුලාව කියන එක මහා දරුණු දෙයක්. තේරෙන්නේ නැහැ ඔබ මැරෙනවා කියලාවත් තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔහේ කටයුතු කරන් යනවා. මැරෙනවා කියලාවත් දන්නේ නැති නිසා තමයි පින්වතුනි කවුරු හරි මැරුණාට පස්සේ මක් කරන්නේද? ඒ කියන්නේ අනේ අරයා මැරිලානේ බලන්නකෝ. කියලා කියන්නේ අන්න ඒක නිසා. දැන් එහෙම දැන් එහෙම ඔබට කවුරු හරි කිව්වොත් දැන් මේ එහෙම කියන්න එහෙම කටින්නම් පිට කරන්න එපා මේ දේවල්. මොකද හේතුව කවුරු හරි කෙනෙක් මැරිලා. දැන් අපිට මේ කෝල් එකක් දෙනවා. ඉතින් මම මේ මාගාව ඉන්න ඉතින් මාත් එක්ක නිතර ඇසුරු කරන පිරිසට මම මේව හොඳට පේනලා දෙනවා. මේ සමාජයේ ඉන්න තුට්ටු දෙකේ මිනිසුන්ගේ වැඩ. පව් ඉතින් මේ මිනිස්සු පු탁 ජනයේකෙත් හොඳ මේක. කොන කෝල් එකක් දාලා කියනවා. දැන් මේ මැරලා තියෙන්නේ බාප්පගේ මල්ලිගේ කල්හල වැඳ මේකනගේ නංගිගේ දුව. ඥාතිකම ඇහුවෝ කියා ගන්නවා බෑ හරියට. කසින්. හරි හරිනේ. කසින්. දැන් මැරිලා. ඒතර කෝල් එකක් දාලා අහන්න. දැන් කෝල් එකක් දාලා කියනකොට අඬනවා. අඬහඬා තමයි කියන්නේ. ඉතින් අහනවා අපි. අහලා කියලා මොකක් හරි කිව්වම හරි. එහෙන් කියනවා. ඊට පස්සේ ඔන්න දකින්නවා ඒ ඊට විනාඩි 10කට 15කට පස්සේ වාහනේ යනවා පේනවා. මේ හෝගාලා හස්බන්ඩ් ඇන් වයිෆ් hina වෙවි යනවා. අර කෝල් එක දෙන්න වෙලාවේ මොකද උනේ? කෝල් එක දෙන්න එන්නේ? එන්නේනවා. ඒ කියන්නේ මරණය කියන එක මොන සංඥාවෙන්ද ගන්න ඕනේ? අඬන සංඥාවෙන්. එහෙම ගන්නේ. එමේ එක මේ ඔක්කොම විපරීත සංඥා. මිනිස්සු හදාගත්ත. හරි හිතන්නකෝ. දිව්‍ය ලෝකේ යන කෙනෙක් ඉන්නවා. ඒ කාන්තේම මෙයා දිව්‍ය ලෝකේ යනවා. දැන් එයා මැරුණා කියලා අඬනවා නේද මිනිස්සු? රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහතන් වහන්සේ මැරුණා කියලා අඬනවා නේද මිනිස්සු? ඇයි ඒ? ඇයි රහතන් වහන්සේ අඬන්නේ නැත්තේ? සාස්ත්‍රුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාම ඇයි රහතන් වහන්සේලා අඬන්නේ නැත්තේ? ඈ? අර විපරීත සංඥා නැහැ. විපරීත සංඥා නැගෙන්නේ නැහැ. සංඥා නැගෙනවා. විපරීත සංඥා නැගෙන්නේ නැහැ. සංඥා නැගෙන්නේ නැහැ කිව්වොත් නිරෝධ සමාපත්තියේ ඉන්නේ. සංඥා නැගෙනවා. හැබැයි විපරීත නැහැ ඒවා. ආයි මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු ක්‍රමවේදයක නෙමෙයි හිටියේ. මැරෙනවා. කොයි වෙලේද දන්නේ නැහැ. මේ මැරෙනවා. හැබැයි මැරෙනකොට අඬන සංඥාව අරගත්තොත් මොකද වෙන්නේ? මැරුණාම දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද? අඬන්න. ඒක තමයි ක්‍රමය. හැබැයි පිටිදරෝ හරියට තේරුම් ගත්තා නම් අම්මා මැරිලා. දැන් මොකද කරන්නේ? දැන් මරණයට නෙමෙයි දැස්ති වෙන්නේ. දානෙට. අම්මට දැන් යමක් කරලා දෙන්න ඕනේ. දැන් මෙතනින් එහාට මේ කුණක් තියාගෙන මේ කුණ මේ පල් කර කර බూరు ගහලා හරියන්නේ නැහැ. එහෙනම් ඊළඟට මොකද කරන්න ඕනේ? වහ වහ හත් දවසක් තිස්සේ දන් දෙනවා. පළවෙනි දවසේ මහා සංඝරත්නයට දන් දෙනවා. දෙවෙනි දවසේ භික්ෂුණීන් වහන්සේලාට දන් දෙනවා. තුන්වෙනි දවසේ සිල්මෑණිවරුන්ට දන් දෙනවා. හතරවෙනි දවසේ මිනිසුන්ට ගෙනලා දන් දෙනවා. පස්වෙනි දවසේ සත්තුන්ට දන් දෙනවා. ආදි වශයෙන් ඔය දන් දෙන්න තියෙන ඕනේ තරම්. ඒ කටයුතු කරනවා. දන් දීදී මොකද කරන්නේ? ඇයි කොහෙට ගියාද දන්නේ නැණි. විසුන් වහන්සේලාට දෙන දානේ පින ගන්න බැරි තැන් වලත් ඉන්න පුළුවන් ගිහිල්ලා. ඒක නිසා තමයි ත්‍රිසන් සත්තුන්ට දන් දීලා ඒකත් පින් දෙන්නේ. කොහෙ ඉන්නවද කියලා කොහොමද දන්නේ? ඔය හැමෝටම විසුන් වහන්සේලාට දෙන දානේ පින ගන්න බෑ. ඒකක් ගන්නත් ශ්‍රේස දැනගෙන ඉන්න ඕනේ. අඩුම ධර්මයේ දෘෂ්ටියක් පහළ වෙලා තියෙනවනේ විසුන් වහන්සේලා හොඳයි කියලා. ඉන්නකන් උන්වහන්සේලාට බැන බැන ඉඳලා. ඉන්නකන් උන්වහන්සේලාට බැන බැන නම් මේ ජීවිත ගත කළේ. දැන් මොකද වෙන්නේ? දැන් ඒවැ පිහිට ගන්න බෑ. දැන් සතෙකුට දීලා තමයි ගන්න වෙන්නේ. ඒක නිසා සත්තුන්ටත් දෙනවා. එහෙනම් අම්මා මැරුණාට පස්සේ ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් අම්මා මැරුණාට පස්සේ අදීදල ගන්න සංඥා මොකද්ද? එහෙනම් ඔය ඒකයි කියන්නේ පිටුදී ඔය සංඥා ඔක්කොම වෙනස් කරගන්න. හැබැයි ඔය සංඥා වෙනස් කරගatti පරිස්සම් වෙන්න. ඇයි? දැන් ඉන්න පවුලක්. මේ මුළු පවුලම හොඳට ධර්මය අවබෝධ කරගත්ත පවුලක්. දැන් මොකද වෙන්නේ? මේ ගෙදර අම්මා මැරුණා. ගෙදර කවුරු තඩන්නේ? දැන් ගෙදරට එන හරක්ගේ ප්‍රශ්නේ මොකද්ද? හරක් දන්නේ නැහැ මුන් සිංහේ ඉන්නේ ගෙදර කියලා. හරක් හිතන් ඉන්නේ අනිත් හරක්නේ. ඈ මුනුත් හරක්නේ ඉතින් එහෙනම් මුන් අඬන්නේ නැහැනේ. කිසි කාල කන්නේ මිනිස්සු මුන් මේ අම්මා මොන තරම් දහදුක් වින්දද මුන්ට උගන්වන්න. ඈ එක බින්දු මාත්‍රයක් මුන් අඬන්නේ නැහැනේ. මුන්ට කිසි ගාණක් නැහැ. ඒව තමයි හිතන්නේ. ඒකයි මං කිව්වේ පිංගුදෙනි හරක් ගොඩේ හිටියොත් ප්‍රශ්න. ඒක නිසා වහ වහ සිංහිය උරට පැන ගන්න. එතකොට ඔය ප්‍රශ්න වලින් මිදෙනවා. වහ වහ සිංහයෙකුට පැන ගත්තා. එහෙනම් දැන් ඔය ඔය විපරීත සංඥා හොඳට අඳුන ගන්න. හැම එකක් ගැන. ඔය ඔය හැබිට්ස් කියලා එන්නේත් ඕවම තමයි අන්තිමට. ඒව තව පොඩ්ඩක් එහාට ගියොත් චිත්ත ස්වභාවයෙන් එන්නේ. ඒ කියන්නේ හටගන්නේ මොනවද? හටගන්නේ මේවා. මොකක් හරි වස්තුවක් දැක්කහම හටගන්නේ හිතමන જાතියේද? ඒක තව ටිකක් ගැඹුරුයි. ඒක මම වැඩි කතා කරන්නේ නැහැ දැන්. සංඥාව දැන් තේරෙනවා. ඇයි දෘෂ්ටිය පහ කළා? දැන් මේ ඉස්සරහට යනකොට දැන් ඔබට සංඥාව තේරෙනවා. ක්‍රමක්‍රමීයයි. චිත්තය කියන එක ඊට වඩා වෙනස්. චිත්තේ නැති වෙනකොට අරහත්. දැන් ඉවරයි. එහෙනම් චිත්ත මූලෙන් එන්නේ දැන් හොඳ ඒවා. ඒ විපරීතේ නැති වෙච්ච ගම. චිත්ත මූලයේ කොහෙද තියෙන්නේ? අවිද්‍යාව. ඒක ඉවර කර ඒක අසලා ඉවර කරගම වැඩේ ඉවරයි. මේක තව පොඩ්ඩක් පැත්තක තියන්න මොකද සංඥාව තමයි අඳුර ගන්න හොඳට. එහෙනම් ඔබ හොඳටම දැනගන්න තියෙන හැම දෙයක් කරේම විපරීත සංඥාවක් තියෙන්නේ. දැන් මම තව උදාහරණයක් ගන්නවා. මේ උදාහරණ වලින් මේක හොඳට ඔළුවට ගන්න. හැබැයි ඔබට දැන් සද්ධා විතරයි මන් දෙන්නේ. දැන් මට පුළුවන් ද ප්‍රත්‍යක්ෂ දෙන්න? නෑ ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔබේ. මොකද අවිද්‍යාව දිනේ මට නෙමෙයි ඔබටනේ. එහෙනම් ඔබගේ අවිද්‍යාව දිනේ ඔබට, මගේ අවිද්‍යාව දිනේ මට. ඒක නිසා ඔබයි අවිද්‍යාව නැති කරගන්න ඕනේ. දැන් මම තව උදාහරණයක් කියන්නම්. රෝස මලක් සහ අසුචි. රෝස මලක් සහ අසුචි තියෙනවා. කක්ක ගොඩක් දැක ගමන් මොන සංඥාව දෙන්නේ? පිළිකුල් සංඥාවක්. ඊහා. ඒ කියන්නේ ඒ සංඥාව ආපු ගමන් ගැටෙනවනේ. නේද? ඒ සංඥාව ආපු ගමන් ගැටෙනවනේ. අපි මෙහෙම කර මෙහෙම හිතමුකෝ. ලෙඩ හැදිච්ච ආච්චි කෙනෙක් ඉන්නවා ගෙදර. ස්වාමි පුරුෂයාගේ අම්මා. දැන් මේ බිරිඳට එපා වෙලා තියෙන මේ ස්වාමි පුරුෂයාගේ අම්මා ලෙඩ හැදිලා ඉන්නේ. හිටපු ගමන් කක්ක යනවා. ඔන්න දවසක් කක්ක වැහැලා දිනවා මේ මේ ගේ මැද්දේ. දැන් ඉතින් මොකද කරන්නේ? බැන බැන බැන බැන බැන බැන මක් කරනවාද? අස් කරනවා. බොහොම ද්වේෂයටපත් වෙනවා අරක දැක්කහම. අපි මොකද කරන්නේ දැන් මේක හොඳට බලන්න කියලා. ආච්චිට සාලේ හරහා යන්න කියලා. අපි අයිසින් වලින් හදනවා, දාලා පාට කරනවා කක්ක වගේ. දැන් මේ තියෙන්නේ කක්ක කක්කද අයිසින්ද? අයිසින්. ආච්චි ගියා. අම්මා දැන් අර ගෑනුවෙක් කෙනා එනවා. එනකොට අරක දකින්නවා. දැක ගමන් මොනවද එන්නේ? ද්වේෂය. දැන් එහෙනම් මේ කාන්තාවට අයිසින් වලට ද්වේෂයක් ඇති වෙනා නේද? දැක්කද වින්දුනේ මේ සංඥා විපරීතකම්? ඔන්න ඔය විපරීත සංඥා, ඒ කියන්නේ මේ හරි භයානක දෙයක් මේ සංඥා විපරීතය. හරි හිතන්නකෝ පොඩි එකෙකුට බ්ලේඩ් එකක් දීලා පොඩි එකාට කියනවා මේක සබන් කැටේ ගහලා සබන් කැටෙන් ගාගනි. එතකොට තමයි සුව. කියලා ඌට එහෙම සංඥාවක් ඇතුල් කළොත් එහෙම. ඌ මොකද කරන්නේ? ඌ ඒක කරනවා. කළා මොකද කරන්නේ? මුළු සර්වාංගෙම කපා ගන්නවා. ඒ සංඥාවල හරි පරි දැන් පොඩි එකෙකුට ඇති කරපු සංඥානේ දැන් අපි හැමෝගාවම තියෙන්නේ. නේද? දැන් මේකට මොන සංඥාවද ඇතුල් කළේ? බීදුරුව කියන සංඥාව. මේකට ඇතුල් කළා. එතන එහෙමත් සංඥාහට ඇතුල් කළා දිනවනේ. නේද? එතකොට දැන් මේ ලෝක සම්මත වශයෙන් මේක විපරීතයක් නෑ. නමුත් මේකට ඇල්මක් හැදෙන්නේ ඇයි? මේක අර වටිනවා කියන සංඥාවෙන් ගත්තොත්. එතකොට අර මූලික සංඥාවල ප්‍රශ්නයක් නෑ. නමුත් සංඥා විපරීත වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න එතකොට ප්‍රශ්නයක්. එතන මේ හැම දෙයකින්ම හොඳට අඳුනගන්න පිංවිතනේ මේ සංඥා විපරීත වෙන හැටි. එහෙනම් මේ සංඥා විපරීත වුණා නම් බින්දුතුනේ එහෙනම් ඔබ දකින්න ඕනේ මේ හැම එකම මූලික වූ සංඥාවක් තියෙනවා. ඒ තමයි මොකද්ද? පඨවි සංඥාවෙන් දකින්න බලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් දකින්න බලන්න රූප දකින්න. මේ කොටෙත් එකයි මේ ගෑනිත් එකයි. අන්න දකින්න. මේ කොටෙත් එකයි මේ ගෑනිත් එකයි. ඕක නේද බින්දුතුනේ නවසීවතිගේ දකින්න කියන්නේ. ඔය තියෙන එකත් එකයි මේ සරුවත් එකයි ඉතින්. මේ සිරුරාද අරගෙන යනවා. දු පිළිකුල ජනනය කරගන්න එකක් නෙමෙයි ඒ කිව්වේ. මේ අර මේ සිත් පරම්පරාව මෙතනින් ගියාට පස්සේ ඔය කය කියලා කියප එකට ඔන්න ඔය ටික තමයි වෙන්නේ. ඉතින් ඔයක තමයි කය. එහෙනම් මේ කය කියලා කියන්නේ මොකක් නෙමෙයිද? කය කියලා කියන්නේ මම නෙමෙයි. සිත් පරම්පරාව ගිය ගමන් දොග්ගාල වැටෙනවා, වැටෙන්නේ වැසිච්ච වෙලා ඉඳලා කුණු වෙනවා. එහෙම එකක් තමයි මේ කය. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරේ නිර්මාණයක් තමයි මේ කය. වෙන මොකද්ද තියෙන්නේ? ආයි මොනවද ඒකට කාම සංඥාවෙන් ගන්න තියෙන්නේ? එහෙනම් පස් ගොඩක් දැක්කත් ඕක වෙන්න ඕනේ. එහෙනම් ඒ සංඥාවෙන් ගන්න. දැන් ඊටත් එහා ගියට මම ඔබට කියන්නම් පිංගුදුනේ, එක දෙයක් පුළුවන් නම් මෙන්න මේක වඩන්න. ඒ තමයි පිංගුදුනේ පරම ගම්භීර අට්ටික සංඥාව. පරම ගම්භීර අට්ටික සංඥාව වඩන්න. අට්ටික සංඥාව කියන්නේ ඇට සැකිල්ල දිහා බලාගෙන මේ කය ඇටයක් ඇට වගේ කියලා හිතන එක නෙමෙයි. එතකොට කවුරු හරි මිනිස්සෙක් දිහා දැක්කහම ඒ මිනිස්යාගේ ඇට සැකිල්ල පේන්න ගන්න එක නෙමෙයි. එහෙමත් අට්ටික සංඥාවක් ඇති. ඉතින් ඒක ගැන නෙමෙයි මම මේ කියන්නේ. සාස්ත්‍රුන් වහන්සේගේ පරම ගම්භීර අට්ටික සංඥාව. පින්වතුනි. සාස්ත්‍රුන් වහන්සේගේ පරම ගම්භීර අට්ටික සංඥාවෙන් දෙවියන්ට නිවන් දකින්න බැරිද? දැන් දෙවියන්ට කොහෙද ඇට තියෙන්නේ? බ්‍රාහ්මීන්ට නිවන් දකින්න බැරිද? පුළුවන්. දැන් බ්‍රාහ්මීන්ට ඇට තියෙනවද? එහෙනම් බුදුහාඳුරෝ බණ කිව්වේ මේ ඇට සැකිල්ල තියෙන අයටද? එහෙම නෙමෙයි. අට්ටික සංඥාව කියෙන් ගන්න කියලා කිව්වේ පිංගුතුනි. ඇට වගේ කිසි හරයක් නැහැ. ඔබට බඩගිනි හැදිච්ච වෙලාවට ඔබට මොනවද ඕනේ? මස්. මස් කෑම තමයි බඩ පිරෙන්නේ. ඒ වෙනුවට ඔබට ඇටයක් ගෙනත් දෙනවා. ඔබ ඔය ඇටේ කනවා. කොච්චර කෑවත් බඩ පිරෙනවා. එහෙනම් අට්ටික සංඥාව කිව්වේ පින්වතුනි කිසි හරයක් නැහැ කියන සංඥාව. එහෙනම් මේ ලෝකෙම ගන්න මොකෙන්ද? හරසුන් සංඥාවෙන්. හරසුන් හරයක් නැති සංඥාවෙන්. කිසිම හරයක් නැති දෙයක් මේ ලෝකේ. බඩ පිරුණාද දැන්? ලංකාවේ දිත් ඔය ඇටේ හැපුවා නේද? ඒ ඇටේ හපල හපල හපල බඩ පිරුණ නැති නිසා එංගලන්තෙටත් ඇවිල්ලා ඇටේ හැපුවා නේද? දැන් තාම බඩ පිරිලාද? හා බඩ පිරිච්ච ගයි ඉන්නවද කවුරුත්? යාළුව අතර එහෙම නෑ. තාම හපනවා. තාම හපනවා. සාස්ත්‍රුන් වහන්සේ කාමයේ දාන්නේ ඔන්න ඔය ගොඩට පිංගදනි. කොච්චර හැපුවත් බඩ පිරෙන එකක් නෙමෙයි. බල්ලන්ට අහුවෙච්ච මස් කටු වගේ. ඔහේ හපනවා. උගේම ලේ. උගේම දිවට දැනිලා. ඒලේ රසයට තව දාගෙන හපනවා. උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරනවා. අවුරුදු 25යි. උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරනවා. දැන් 30යි. බඩ පිරිලාද? නෑ. උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ කරනවා. දැන් 35යි. පිරිලාද? නෑ. 40යි. පිරිලාද? නෑ. 45යි, 50යි, 60යි, 65යි, 70යි පිරිලාද? නෑ. 80ත් පිරිලා නෑ. ඉතින් ඕක පිරෙන්නේ නැති බව තමන්ගේ තාත්තා දිහා දැක්කම තේරෙන්නේ නැද්ද? තමන්ගේ තාත්තට අවුරුදු 60යි, 70යි, 75යි, 80යි. අපේ තාත්තගේවත් පිරිලා නෑ. තාත්තගේ තාත්තටත් පිරුන්නේ නෑ. ඒ තාත්තගේ තාත්තටත් පිරුන්නේ නෑ. එහෙනම් මට පිරෙන්නේත් නෑනේ. ඔය හැංගීමට එන්න බැරි. නැත්තම් පිංගුතුනි තාම හපනවා. ඕක තමයි වෙන්නේ. හපහපා ඉඳලා හරයක් නැති දේ කර කර ඉඳලා තව හරයක් නැති තැනක උපදිනවා. ඕක තමයි පිංගුතුනි මේ ලෝක හරය. ලෝකයේ පැවැත්ම ඔන්න ඕක. සල්ලි බඩකින්න නිවෙන්නේ කවදටද? ඒත් නෑ. මරණින්වත් සල්ලි බඩකින්න කියන එක නිවෙන්නේ නැහැ. අපේ මහත්තයෙක් ඉන්නවා ලංකාවේ. ඒ මහත්තයා කියලා යන්නේ මට සල්ලි පොඩ්ඩක් බඩගිනි. මං කඩේ පැත්තේ ගිහිල්ලා එන්න. සල්ලි බඩගිනි. මිහිලුවට කියලා යන්නේ. පින්වත් මහත්මෙක්, මේ බුද්ධ ශාසනයේ කරපින්නගෙන ඉන්න මහත්මෙක්. අනිත් අයට තේරෙන්නේ තමයි කියලා යන්නේ. මට දැන් සල්ලි බඩගිනි. මම පොඩ්ඩක් කඩේ පැත්තේ ගිහිල්ලා බල්ලෙන්න මොනවද එතන වෙන්නේ කියලා. ඔය බඩගින්න පින්විතනේ නිවෙන්නේ නැහැ. ඒ බඩගින්න විතරක් නෙමෙයි. රූප බලන්න තියෙන බඩගින්න නිවෙන්නේ නැහැ. ශබ්ද අහන්න තියෙන බඩගින්න නිවෙන්නේ නැහැ. කොච්චර ශබ්ද ඇහුවා ශබ්ද අහන්න තියෙන බඩගින්න නිවෙන්නේ නැහැ. මොකද හේතුව? ඔය බඩගින්න තියෙන්නේ බඩට නෙමෙයි. ඔය බඩගින්න තියෙන්නේ කොහෙද? හිතට. රස දැනගන්න තියෙන බඩගින්න නිවෙන්නේ නැහැ. ඔය කණේක නවත්තන්නේ ඇයි? මේසු කාන කාලා කණේක නවත්තන්නේ ඇයි? ඊට වඩා ලොකු වේදනාවක් බඩේ දැනෙනවා. කී කී නේද? දැන් වතුර ටිකක් දා ගන්නවත් විදිහක් නැහැ. හරිම අමාරුවෙන් උගුර මෙහෙම කර කර හුස්ම අල්ලලා කනවා. දැන් මේකට අමාරුයි. දරා ගන්න බැ වේදනාව වැඩි. අර මෙතනින් එන ආස්වාදයට වඩා වේදනාව වැඩි නිසා. මොකද මේ වේදනාවත් මනට යනවනේ. ඒක නිසා මන පොඩි බ්‍රේක් එකක් ගන්නවා. පොඩි බ්‍රේක් එකක් ගන්නවා මක් වෙනකන්. ආමාශය හිස් වෙනකන් නෙමෙයි. පොඩ්ඩක් අර එතනින් උඩට තියෙන මාර්ගය ඒ මාර්ගයේ පොඩ්ඩක් මක් වෙනකන්ද. ඒක පොඩ්ඩක් බහිනකම් පල්ලෙහාට. ඊට පස්සේ මොකද වෙන්නේ? පින්වතුනි. දවසකට වැසිකිලි කීපාරක් යන්න ඕනේද? ඒ තරමට කනෝ මිනිස්. ඉතින් මේ අවයව තියෙයිද? හර්නියා තියනවලු මිනිස්සුන්ට. ඇයි ඒ? වැසිකිලියට තුන් පාරක් යනවා. ඒ වැසිකිලියට ගියාම වැසිකිලියේ පහරන්න යනවා පැයක් විතර. ඇයි ඒ? ඒ තරමට කාලා. ශරීරේ නංගන ශරීරයට ඕව ඕනේ නැහැ. ශරීරයට එක වේලක් ඇති. හරි දෙවේලක් දාගන්නකෝ. විද්‍යාඥයොත් කියනවානේ දෙවේලකට වල රැට එහෙම කන්න එපා කියලා. එක වේලක් ඇති හොඳටම. ඔය අපි ඉන්නේ වැරිලෑ. තාම මේ හයිය හැමම තියෙනවා. කිසිම හයිය අඩුවක් වෙලා නැහැ. වැඩ කරන එක බින්දු මාත්‍රයක් අඩු වෙලා නැහැ. එදා වැඩ කළා නම් ප්‍රමාණයක් ඒ ප්‍රමාණයෙම වැඩ කරනවාද? බින්දු මාත්‍රයක්වත් අඩු වෙලා නැහැ. ඔය ඔක්කොම බොරු කතා. කන්න හදාගත්ත කතා ඔය ඔක්කොම. ඒ මුලාවෙන් ඉඳලා හදාගෙන තියෙන්නේ. ඒකයි මම ඔබට මේ කියන්නේ. කොච්චර කෑවක් කමන්නේ මුලා වෙලා නැත්තම්. රහත් වෙන්න. රහත් වෙලා මුළු දවසම කන්න. ඒත් ප්‍රශ්නයක් නැහැ. විනය නීති කඩන්න එපා. හරි උදේ 6 ඉඳලා දවල් 12 වෙනකම් කන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කෑමේ දෝෂයක් ගැන නෙමෙයි කියන්නේ. මුලාවේ දෝෂයක් ගැන කියන්නේ. මුලා වෙලා නම් ඉන්න එපා. හැමදෙස්සම මුලාවෙන් නිදහස් වෙන්න. විපරීත සංඥා වලින් නිදහස් වෙන්න. විපරීත සංඥා අඳුන ගන්න. අද පටන් මේ අට්ටික සංඥාවෙන් ලෝකෙ දිහා බලන්න. වාහනයක් දැක ගමන් ඒකේ තියෙන මොකක් දකින්නද? ඒකේ තියෙන අසාර ස්වභාවය දකින්න. සාරත්වයේ ඇරිලා ඉන්න යන්න එපා. මොකද ඒක අසාරයි ඒ කාන්තෙන්ම. අසාරයි කියලා කියන්නේ. එතකොට කෙනෙක් හින්දා ඒක අසාරයි නෝ ඕක නැගල යන්නේ. ඕක නැගල යන්නේ කේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට ඇලෙන එකේ. ඒකට ඇලෙන්නේ ඇයි? සාරයි හින්දා. ඒක නිසා නේද හැපුණාට පස්සේ කෑග් ගහගෙන මරා ගන්න හදන්නේ එතන. ඉන්ෂුරන්ස් උත් තියෙනවා. ඒත් මරා ගන්නවා. එහෙනම් පොඩි ආසාවක් තියෙනවද වාහනේට? ඉන්ෂුරන්ස් කම්පැනියෙන් තව කාර් එකක් දෙනවා. අර කාර් එක හදනකන් හරි නැත්නම් අලුත් කාර් එකක් ගන්නකන් හරි. ඒවට ඔක්කොම ඉන්ෂුරන්ස් කම්පැනියෙන් ගෙවන්නේ. නමුත් හැපුවා කියලා. එහෙනම් මේ සාරයි කියන විපරීත දෘෂ්ටිය විතරක් නෙමෙයි. විපරීත සංඥාවකුත් තියෙනවා. තේහෙනම් පින්වදින මේ අට්ටික සංඥාවෙන් ගන්න මේ ලෝකේ. ඒ කිව්වේ මොකද්ද? අසාරු සංඥාවෙන් ඇට වගේ හැම තැනම බලන්න. කාම ආසාවක් ආපු ගමන් බලන්න. යකෝ දැන් මම උඹට කොච්චර දුන්නද? උඹට කවදාකවත් ඇති කියන්නේ නැද්ද? අහන්න තමන්ගේ. දැන් සේනාවක් හදනනේ තියෙන්නේ පැත්තකින්. ඔය සේනාවට පුළුවන් සතුරු හමුදාවෙන් ඕක අහන්න. යකෝ දැන් පැයකට කලින් උක් කෑව නේද? සංසාරයේ තියෙන්නේ උඹට මහා මේරු පර්වතය තරමට කන්න දීලා තියෙනවා. උඹ තාම ඇති උන්නේ නැද්ද? අහන්න තමන්ගේ. අහලා අයින් කළා දාන්න. ආහාරයේ බෙහෙත් සංඥාවෙන් ගන්න. බේතක් මම මේ ගන්නෙ. මේ බේත. මේ බේත ඕනේ වෙන්නේ මේ. මේ කිව්වේ ප්‍රත්‍යවේක්ෂාව කරන්න. සාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රත්‍යවේක්ෂාව. ප්‍රත්‍ය වැය කළා ෂේ කළා දාන්න. මොන ප්‍රත්‍යද? අවිද්‍යා ප්‍රත්‍ය. අවිද්‍යා ප්‍රත්‍ය වැය කරනකොට ෂේ කරනකොට තණ්හාව දුරු වෙලා යනවා ආහාරයට තියෙන. එහෙනම් ආහාරයක් ගන්නෙ ඇයි? මදේ පිණිස නෙමෙයි. විනෝදේ පිණිස නෙමෙයි. ශරීරේ පුෂ්ණිමත් කරගන්න නෙමෙයි. මොනවටද ආහාර ගන්නෙ? කය පවත්වන්න. විඩාව දුරු කරගන්න. ඒ කය පවත්වීම උදෙසා ආහාරය. එහෙනම් දැන් ප්ලේන්ටියක් ගහමුද? මොකටද? දැන් මම හොඳට අහලා තියෙන එකත් මේ කමන්නේ නැහැ ඉතින් මේවා මේ මේ වැරදි වැඩ නෙමෙයි මං කියන්නේ මේ නිවන් දකින්න නැහැට සුසු නැහැ මේවා ඔයාට තේකක් ඕනේද ඕක ඉතින් අහන්න දෙයක් යන්නේ එහෙම කියනවා ඇහිඳ නැද්ද ඔබට ඔබ ගෙවල් වල දැන් ඔබ ගෙදරකට ගියාම තේකක් බොමු නේද ඉතින් ඔබ කියනවා බොමු කියලා එතකොට බිරිඳ අහනවා ස්වාමි පුරුෂයාගේ ඔයත් බොනවද ඕක ඉතින් අහන්න දෙයක් නැහැ එහෙනම් තව තේකක් බොනවා ඊට තව කවුරු දිහාම තව දෙයක් හම්බවෙනවා. දැන් මං අහන්නේ මොකටද ඔය? පිස්සුවකින් නෙමෙයි ඉන්නේ. මේවා තේරුම් ගන්න. මේ මිනිස්සුන්ට අපහාස කරනවා නෙමෙයි. මේවා තේරුම් ගන්න. වෛද්‍යවරයෙක්වත් කවදාකවත් මේවා හොඳයි කියලා කියන්නේ නැහැ. නමුත් මිනිස්සු කරනවා. ඊරවද කියනවා මට දැන් තේ පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ. පුරුද්ද කියේ මොනවද? මම එදත් ඔබට කිව්වනේ පුරුද්ද කියන්නේ මොකද්ද? පෙරේත කමට. පුරුද්ද කියන්නේ පෙරේත කමට. අර මං කිව්වේ සිගරට් බොන්නේ නැතුව මාව ගැහෙනවා. මට කල්පනා කරන්න බෑ. හොඳට බලන්න පුළුවන් ඔක කොමක් කළාද? පෙරේතෙක් වස්තනවා ඇඟට. බොහොම සත්ගුණවත් හිටපු පෙරේතෙක්. සිගරට් බොන්නේ නැති පෙරේතෙක්. ඇඟට උමනාවක් තිබුණා නම් දැන් පෙරේතයා සිගරට් බොන්නේ නැහැ. එහෙම නේද? ඉතින් මෙයා කිව්වේ ඇඟටනේ දැන් මේ වුණා තියනවා කියලා. ඊළඟට දැන් මැරිලා. මැරුණාම එවිදන් යනවා කඩේ මොකටද? සිගරට් ගන්න. බොරු පුරාජේරුනේ ඔක්කොම. නේද? මිනිස්සු කන්න හදාගත්ත කතා ඔය ඔක්කොම. සමහර කියන අත වෙවුලනවා. කසිප්පු නැතුව අත වෙවුලනවා. අත නෙමෙයි වෙවුලන්නේ මොකද්ද? හිත. හිත වෙවුලනවා. හිතක් කරන හරිය. ඔය චිත්ත දමනය තමයි පිඟුදුනි සාස්ත්‍රුණ වහන්සේගේ දේශනාව. ඒකයි කියන්නේ මේ හරක් ගොඩේ läගෙන හරක් වගේ ඉන්නේ නැතුව සිංහයගොරට එන්න. සිංහයගොරට ඇවිල්ලා මේක ඉවර කරගන්න. ඒ හොඳට ඉගෙනගත්ත මිනිසුන්ට මේක කරගන්න ලේසි. ඒකෙන් යන අනිත් අයට කරගන්න බෑ කියලා නෙමෙයි. Tamanට තියෙන වෙලාව එන්න. නැති වුණාට පස්සේ එන්න එපා. ඒ කිවි මොන වෑන්ද? වස්තුව. සහ ශරීර ශක්තිය ඔය දෙකම නැති එකකට අතාරින්න දෙයක් නැහැ කොහොමවත් මගේ මුළු ජීවිත කාලෙම දැකපු ශ්‍රේෂ්ඨම දෙමාපියෝ දෙන්නා මම ගිය සතියේ තමයි දැක්කේ මං හිතන් ඉදී මගේ අම්මයි තාත්තයි තමයි ශ්‍රේෂ්ඨම කියලා නැහැ ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙමාපියෝ ඉන්නවා ශ්‍රේෂ්ඨම දෙමාපියෝ දෙන්නා තමනුත් ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ දරුවන්වත් මේ සාසනයට පූජා කරන දෙමාපියෝත් පැවිදි වෙලා දරුවොත් පැවිදි කරවල මේ ගමන කෙලවර කරන උත්මය මම දැක්කා අන්න ශ්‍රේෂ්ඨ උත්මය තේස දෙමාපියෝ අනිත් දෙමාපියෝ ශ්‍රේෂ්ඨයි නම ශ්‍රේෂ්ඨම දෙමාපියෝ වශයෙන් මම දැක්කා ඒ පිරිසම ධර්ම අවබෝධය කියන්නේ ඔන්න ඕකට හැබැයි මේකයි දරුවෝ ඕකට ඉදින් දරුවොත් උල්පන්දම් දෙන්න ඕනි ආකන්නි විදිහට හැදෙනවා නම් එහෙම ළමයි උන්ට ඔහි කියන්නේ ධර්මයේ ගැන කිසිම එකක් නැහැ එහෙම මොකුත් නැත්තම් ඒකුන් ඉදින් සාසනෙට දාලා තීරුවක් නැහැ කාලකන්න ඉදිරිය හැදෙනවා කියන්නේ ඉතින් ඔය මේ රටේ විදිහට හැදෙන එක එහෙම හැදිලා නම් ඉතින් උන්ට වුමනාවක් ඇත්තෙම නැත්තම් බලෙන් ඇදලා ගන්න පුළුවන් සාසනෙට එහෙම කරන්න බෑ ඒතකොට සාසනෙත් කාලා උණුත් විනාශ වෙනවා අනිත් එක මේක හොඳට මතක තියාගන්න මේක පින්වතුනි දැලිපිහියක් පැවිද්ද කියලා කියන්නේ මොකද්ද දැලිපිහියක් ඔය දැලි පීයෙන් මුළු සර්වාංගෙම කපාගෙන වටේ පිටේ ඉන්නේ උණු කපනවා පේනවද ඔබට? පේනවනේ එහෙම පිරිසක් ඉන්නේ. නැත්තම් මැෂින් ගන් එකක්. Tamanටත් වෙඩි තියාගෙන වටේ ඉන්නේ උණුත් වෙඩි තියාගන්න පිරිස් පේනව නේද? වෙඩි තියෙන පිරිස්. හරියම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. මෙතෙන්දි පව කළා වගේ නෙමෙයි එතෙන්දි එහෙම එක පවක් කළොත් මේ පවට උසුපත් නරකකෙයි. හැබැයි එතෙන්ද ගිහලා පවක් කළා නම් කෙරීම කොහෙද? අවිති මන රකාදී තමයි. මොකද හේතුව? සාස්ත්‍රුන් වහන්සේට කරන නිගා. ඇයි? උන්වහන්සේගේ චීවරය දරාගෙන. හැබැයි දැන් මෙහෙම කිව්වා කියලා බය වෙන්න නම් එපා. මොකද එතනට ගිහිල්ලා ඔබට පව කරන්න තියෙන අවස්ථාව හරි අඩුයි. පවක් කළත් පින්වතුනි පරාජික වුණේ නැත්තම්. ඔබ නිවන් දකින්නමනේ. එහෙනම් ආයේ ඔබ සෝවාන් වුණා නම් ඔබ කොච්චර පව කළා තිබුණත් ප්‍රශ්නයක් නැහැ නේ. ආනන්තරීය පාප කර්ම කළා නැත්තම්. නේද? ඉතින් ඒකටනේ එතනට යන්නේ. ඉතින් පොඩි පොඩි පාප කර්ම වෙන්න බැරි කමක් නැහැ ඉතින්. පරාජික තත්ත්වෙන් වෙන්නේ නැත්තම්. ඉතින් ඒක නිසා පින්වතුනි ඔන්න ක්‍රමවේද. දැන් ඔබට අද මම පෙන්වුවා ඔබට සම්පූර්ණම පිස්සු කියලා. දැන් හෙට ඉඳලා පින්වතුනි ඔය පිස්සු අත්හදා බලන්න. රූප දකින්න. රූප දකිනකොට විපරීත සංඥාවක් එනකොට දකින්න. මම විපරීත සංඥාවක් තියෙනවා. මේ සංඥා වහදුරු කළා දාන්න. ඒකේ යථාර්ථය දකින්න. රූපයක් දැක්කොත් එහෙම ඒකේ තියෙන පාට ටික දකින්න. මේකෙන් කාමයේ ජනිත වෙලා එනකොට දකින්න මෝඩය. රැවටුණා නේද? මොනවද මේ තියෙන්නේ? ඩොට් ටික ගන්න තියෙන්නේ. මම මොනවද මේ සංඥා මේ? මෙන්න මේ විපරීත සංඥාවක් ගන්න එක. ඕකේ මොන සාරත්වයද? ඔය ඩොට් ටික ගන්න තියෙන්නේ. ඈ? කාන්තා රූපයක් දකින්නවා. කාන්තාවක් එනවා ඉස්සරහට. මොකද දකින්න තියෙන්නේ? යකෝ මොකද ඔය මොදක් දැක්කේ දැන් මේ කාමයේ ගලවපන් ඔගේ හංගඩේ ආ දැන් දැන් දන්ත කරගනින් කාමයේ එහෙනම් උඹට දැන් කාමයේ යන තුනේ හංගඩෙන්න ඊට පස්සේ උඹට හංගඩයක් එනද්ද හංගඩෙත් එක්ක ජීවත් වෙන එහෙනම් ඔය විදිහට පින්වතුනි තමන්ට මේක කියන්නේ අර මිතුරු හමුදාව හැමතිස්සෙම පෝෂණය කරන්න සතුරු හමුදාව පරද්දන්න තමන්ගේ තුල තියෙන විපරීත සංඥාවක් නගන්න දෙන්න එපා කාලයක් යනකොට පින්වතුනි මොකද වෙන්නේ ඔය සංඥාව මක් වෙනවද විපරීත සංඥාව දුරු වෙනවා. සංඥාව නිරෝධ වෙනව නෙමෙයි. විපරීත සංඥාව දුරු වෙලා යනවා. ඊට පස්සේ පින්වතුනි ඔය සංඥා ආයි නැගෙන්නේ නැහැ. ඊට පස්සේ ආයි කියන්න දෙයක් නැහැ. කාන්තාවක් දැක්කා. මට අමුතු හැඟීමක් ආවා. එහෙම වෙන්නේ නැහැ. රහතන් වහන්සේ ඉස්සරහින් කාන්තාවක් ගියාම උන්වහන්සේට සංඥා එන්නේ නැද්ද? එනවා. මොන සංඥාද එන්නේ? සත්ව සංඥාවක් එන්න පුළුවන්. කාන්තා සංඥාවක් එන්න පුළුවන්. නම දන්නවා නම් ඒ නමින් සංඥාවක් එන්න පුළුවන්. ඊට කලින් අඳුරගෙන තියෙන දන්න කෙනෙක් නම් ඒ විදිහට සංඥාවක් එන්න පුළුවන්. නමුත් එන්නේ නැත්තේ මොන සංඥාද? ඔය ඔක්කොම හරි සංඥානේ. අර විපරීත සංඥාව එන්නේ නැහැ උන්වහන්සේට. විපරීත සංඥාව මනසේ හැදෙන සංඥාවනේ. ඒ සංඥාව දුරු කරලා තියෙන. ඒක නිසා හැම වස්තුවක්ම දකිනකොට පින්විතුනි ඒකට තියෙන විපරීත සංඥා දුරු කරන්නේ. Taman අඳුරගන්නේ ඒක. ටංගල් අඳුරගන්නන්න. පැන්න නේද පිට. අඳුරගත ටංගල්. අඳුරගෙන ඒක දුරු කළා. ඒ මොහොතේ දුරු කරන්න. ඒකයි කිව්වේ uppannam kama vitakkan nadi vaseeti pajahati vinodeeti vyanti karoti anubhavam gameeti. කාම විතර්කයක් මතුවෙලා ආවොත් එහෙනම් මොනවද කරන්න තියෙන්නේ? ඉවසන්නේ හැම එපා ඒක. ඒක ඉවසගෙන ඉන්න එපා ඒක යන සාමන්තුරේ වර්ධනය වෙනකම්. මොකද්ද කරන්න තියෙන්නේ? ඉවසන්නේ නැහැ. වර්ජනය කළා දානවා. ඊළඟට අභාවයට පමුණනවා. ආයි එන්නේ නැති වෙන වග බලා ගන්නවා. අන්නේ தත්වෙට ගන්න. එතන සංඥා නැගෙනකොට විපරීත විදිහට ඒ தත්වෙට ගන්න. ඒ වගේම තමයි කේන්ති සංඥාත්. ඒ හැම එකක්ම පින්වතුනි පහන සංඥාවෙන් ගන්න. මොනවද පහ කරන්න ඕනේ? මේවා ඔක්කොම පහ කළ යුතු දේවල්. ඒකයි පහන සංඥාව කියලා කිව්වේ. කාමය කියලා කියන්නේ මොකද්ද? uppannam kama vitakkam. කාම විතර්කය කියලා කියන්නේ පහ කළ යුතු දෙයක්. පහ කළ යුතු සංඥාවෙන් ඕනේ එක ගන්න. තියා ගන්න ඕනේ එකක් එහෙම නෙමෙයි. දැන් තියා ගන්න ඕනේ සංඥාවල් තියෙනවනේ. සල්ලි. කියන්නේ තියා ගන්න උනේ සංඥාවෙන්ද? වීසි කරන්න උනේ සංඥාවෙන්ද? හොටු මොන සංඥාවෙන්ද තියෙන්නේ? මොන සංඥාවෙන්ද ඔබතුල හොටු තියෙන්නේ? වීසි කරන්න උනේ සංඥාවෙන්. නේද? හොටු වල අරගෙන වේලලා කරලා සාක් විදාගෙන තියාගන්නේ නැහැ නේද හොටු? නේද? ඒව වීසි කරන සංඥාව තියෙන්නේ. හැබැයි සල්ලි ඒව තියා ගන්න සංඥාවේ. ඒක තමයි පහන සංඥාව කියලා කිව්වේ. එහෙනම් මොකද්ද? දැන් අද මේ හොට කාමයේ කියන්නේ මොන සංඥාවේ තියෙන එකද? කාමය කියන්නේ තියාගන්න සංඥාවේ තියෙන එක. එහෙනම් කාමයේ තියාගන්න සංඥාවේ තියෙන්නේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? ඒක පහන සංඥාවට දාන්න. කාම කොටස් කියලා කියන්නේ මොනවද ඔක්කොම? පහ කළ යුතු දේවල්. දේශ කොටස් කියන්නේ මොනවද ඔක්කොම? පහ කරන්න ඕනේ දේවල්. තියාගන්න ඕනේ ඒවා දේවල් නෙමෙයි. තවගේ උඩ හිංසා පීඩා කරන ඒවා මොනවද? පහ කරන්න ඕනේ දේවල්. ඒවා තියාගන්න ඕනේ දේවල් නෙමෙයි. ඉතින් ඔය තුන එනකොට පහ කරන්න. ඒකයි දස සංඥා ගන්න. විපරීත සංඥා දුරු කරන නම් දස සංඥා ඇසුරු කරන්න. නිවන මෙනෙහි කරන්න. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හං කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බහනಂತಿ. අයං උච්චතාවසෝ අයං උච්චතානන්ද නිරෝධ සංඥා. ආනන්ද මේක තමයි නිරෝධ සංඥාව. එහෙනම් නිරෝධ කිරීමේ සංඥාවෙන් මොකද්ද ගන්න තියෙන්නේ? මොනවද නිරෝධ කරන්න තියෙන්නේ? සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හං කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බහනಂತಿ. එහෙනම් තණ්හාව කියන එක තමයි මම කරන්න දෙන්නේ. නිරෝධ කරන්න තියෙන්නේ. තණ්හාව කියන එක තමයි විරාග කරන්න තියෙන්නේ. එහෙනම් අවිසංකාරයෝ. අවිසංකාරයෝ තමයි නිරෝධ කරන්න තියෙන්නේ. අවිසංකාරයෝ තමයි විරාග කරන්න තියෙන්නේ. එහෙනම් ওই විදිහට තියෙන මේ සංඥාව ඒ විදිහට ගන්න. විපරීතව නැගින්න දෙන්න එපා. විපරීතව නැගින්න දෙන්න එපා. පුළුවන් තරම් බලන්න මක් කරන්නද? ඒ විපරීතව නැගින සංඥා විපරීත නැති විදිහට හදාගන්න. අට්ටික සංඥාවෙන් බලන්න ලෝකෙ දිහා. හැමතිස්සෙම ඒක තමයි හොඳම ක්‍රමය. මොකද ඒක සරලයි. අට්ටික සංඥාවෙන් බලන්න. ඒ අට්ටික සංඥාවෙන් බලනකොට තියෙන්නේ ඔබට බැටහිලා යනවා මොනවද මේවා තියෙන්නේ. වාහනේ අට්ටික සංඥාවෙන් ගන්න. කමක් නැහැ. මට මම මේක පාවිච්චි කරනවා. දැන් මේක හැපුණොත් හදා ගන්නවා. එච්චරයි. මේකේ මට සාරත්වයක් නැහැ. මාව අතෙන්ට අරගෙන යනවා මේක. ඉතින් මට පහසුවෙන් බස් වල යන්න නැතුව අතෙන්ට යන්න පුළුවන්. එච්චර තමයි මට තියෙන්නේ. ඈ එහෙනම් වාහනේ දෙන්න ඕනේ කාට හරි. ආයෝකට අනන්න දෙයක් තියෙනවද? ඈ දැන් කියනවා හිතනවා පැවිද්දට යන්න ඕනේ. දැන් පැවිද්දට යනකොට අනේ වාහනේ කොහොමද අතාරින්නේ? ඈ අනේ ගේ කොහොමද අතාරින්නේ? අනේ ළමයි කොහොමද අතාරින්නේ? ওই ටික ඔක්කොම එනවා නේද? ඔළුවට ඩොක් ගාලා වැටෙනවා. ඇයි? ඒ ඔක්කොම සාර සංඥාවෙන් ගත්ත නිසා. ওই ටික අට්ටික සංඥාවෙන් අරන් තිබුණා නම් යුතුයකම විතරක් තියෙනවා. මොකද්ද යුතුයකම කියන්නේ? කල යුත්ත. කල යුත්ත කරනවා. ඒ කිව්වේ අතින් අල්ලගෙන හිතෙන් අතහැරලා දානවා. පිටකදී දැනට අතාරින්න බෑ කියලා යුතුයකම් වකීම් තියෙනවා කියලා හිතාගෙන ඉන්න පිරිසකෙන් මම නැවත ඉල්ලන දේ තමයි ගිහියන්ද මේ ඉන්නවනම් අතාරින්න නැතුව ඉන්නවනම් අතින් අල්ලගෙන හිතින් අතාරින්න. නැත්තම් පෙරේතෙක් වෙන එක නවත්තන්න නම් ලේසි පහසු කෙනෙකුට බෑ. කාමයේ අල්ලන් හිටියොත් කාම ලෝකෙක උපදිනවා. රූපේ අල්ලන් හිටියොත් රූප ලෝකෙක උපදිනවා. අරූපේ අල්ලන් හිටියොත් අරූප ලෝකෙක උපදිනවා. ඒකයි වැඩේ. ලාටු ගැලවිච්ච කෙනා කවුද? සියලු ලාටු ගැලවිච්ච කෙනා අරහතන් වහන්සේ. කොහෙද උපදින්නේ? උපදින්නේ. එහෙනම් හොඳට හිතට ගන්න ඕක. එහෙනම් බින්දුදිනේ වහ වහ උත්සාහ කරන්න මේ කටයුත්ත කරගන්න. තව සංඥාවේ තව කතා කරමු ඉස්සරහට. ඔබට සංඥා පහ වෙනකන්, ඒ කියන්නේ සංඥා විපරීත සංඥා පහ වෙනකන් අපි මේව කතා කරමු. ඔබ පුළුවන් තරම් මෙතනට ඇවිල්ලා හෝ එන්න බැරි නම් ඈත ඉන්න පිරිස නම් එතන ඉඳගෙන හරි ඒක අහන්න. ඉතින් ඇවිල්ලා අහනවා නම් හොඳයි. ඉතින් ඒක එහෙම එකක් තියෙනවා නැත්තේ නෑ. නමුත් ඉතින් අනුශ්‍රවණය කරන එකත් හොඳයි. ඉතින් ශ්‍රවණය නොකර ඉන්නවට වඩා. නමුත් ඉතින් ඉස්සරහට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරද්දි ඒ අර කිරණ විශේෂයක් පිට වෙනවා. ඉතින් සද්ධර්මයේ දේශනා කරන උත්තුමේවතින් මේ ලෝකෙට යහපතක් කරන ලෝක සත්‍යය නිවන් දකීවා කියන මහා පරම අදිස්ථානකින් යුක්තව තමයි ඒක කරන්නේ. ඒ අදිස්ථානකින් යුක්තව ඒක කරන නිසා ඒ ඉස්සරහා ඉඳගෙන වනහන අයට තේරෙනවා. පටපට ගාලා තේරෙනවා, වැටහෙනවා. ඒක අර මේ රේඩියෝ එකකින් අහනවට වඩා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන් ළඟපාතක ඉන්නවනම් ඉතින් කොහේ හරි තියෙන තැනක් හොයාගෙන ඇවිදින්න මේක ශ්‍රවණය කරන්න. හරියට දවස් දෙකක් ශ්‍රවණය කළා නම් පිඟුදිනේ ඔබ අත්හැරලා දාලා ගිහලා මහන වෙනවා. ඒක එහෙමම වෙනවම තමයි. මේක ගන්න හරයක් නැති බව හොඳටම තේරෙනවා. වාක්‍ය මියුතුකම් තියෙනකොට පොඩ්ඩක් ඉතින් ඉතුරු වෙනවා. ඉන්න උත්සාහ කරනවා. නමුත් ඒ උත්සාහ කරන හැම මොහොතකම බලන්නේ මොකද? මේ ටික කොහොම හරි දාලා කොහොමද මම යන්නේ? කොහොමද මම යන්නේ? කොහොමද මම යන්නේ? සමහර පිරිස ආත්මార్థකාමී වෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. සාස්තුරුන් වහන්සේ නිගා කරනවද කවදාක්වත්? නැහැ. සත්පුරුෂයෝ නිගා කරන්නේ නැත්නම් ආත්මార్థකාමී වුණාට ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා ඉතින් මේ කුළුඳුලේ හැදිච්ච දරුවෙක් එහෙම දාලා යන්නොත් තාත්ත කෙනෙක් ඒක ඉතින් සුදුසු වැඩ නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මාරය ආවම නම් කුළුඳුලේ දරුවා නෙමෙයි. ළමයා බඩේ හිටියත් යන්න වෙනවා. ඒ ගියොත් නම් ආයි එන්න වෙනවා. එන්න වෙන්නේ මොකා වෙලාද? පෙරේතයා වෙලා. ආයි මනුසත්ත්වය ලැබෙන්නේ නැම කියනවා නෙමෙයි. ඔබට හිතෙන්න පුළුවන් අපි පින් කරනවානේ. අපි දාන දෙනවනේ. අපි පන්සල් යනවනේ. ඔව් දාන දෙන එක. දැන් ඔබ Facebook එකක් බැලුවොත් කාගේ හරි ඒකේ තියෙනවා මොකද්ද? දානේ දුන්නා. දානයක් දුන්නා, ෆොටෝ ටිකක් ගහලා තියෙනවා. දානේ දෙන්නේ යනකොට පාර හරස් කළා. මිනිහෙක් වාහනයක් දැම්මා කියලා. ගේ අම්මට කියලා පටන් අරගෙන බැන ගිහිල්ලා. යාළුනි දානෙට යාළුවෙක් එනවා, ඔයත් පරක්කුයි. මුන්ට මහලුකට බාර ගන්නවා ඉන්නෙත් නැහැ වෙලාවට. දැන් මේක බුද්ධ පූජාව තියාගන්නත් නැහැ. ඈ ආදිවාසීන් ගිහිල්ලා හාමුදුරු නමක් පොඩ්ඩක් පරක්කු වුණොත් එහෙම උන්වහන්සේලාත් බැනවැදිනා හාමුදුරු නමක් කකුලක් පිට කකුලක් එහෙම දාගෙන හිටියොත් ඒකටත් බැනවැදිලා ඔය ඔක්කොම කරලා ගෙදර ඇවිල්ලා අප්ලෝඩ් කරනවා මොකටද Facebook එකට මොනව ටික විතරද අර ෆොටෝ ටික අර මේ මොනවාද දානේ ටික විතරයි ඊට පස්සේ කියනවා මොකද්ද මම පින් කරනවා කියලා පින්වතුනි එක පිනක් කරනකොට පවුල් ලක්ෂ ගාණක් කිරෙනවා අපි අතින් ඒක නිසා පින් කරනවා කියලා නම් සතුටු වෙන්න එපා ඊළඟට ඔය සමහර ස්වාමින් වහන්සේලා දෙන ගිනි ගෙඩි නම් වළඳන්නත් එපා ඒ මොනවද චුතිසිත පිරිසුදු කර ගැනීම ආහන්න උපාසකම්ම කෙනෙක්ගේ කියන්නේ මොකක්ද මම මේ චුතිසිත පිරිසුදු කර ගන්න හදන්නේ චුතිසිත පොඩ්ඩක් පිරිසුදු කර ගන්න ඕනේ ඒ ස්වාමීන් තමහර ස්වාමීන් වහන්සේලා දීපු ගිනි ගෙඩි චුතිසිත පිරිසුදු කර ගැනීම චුතිසිත පිරිසුදු කර ගන්න පුළුවන් කමක් තියෙනවනම් සාතුරුන් වහන්සේ නම මොකටද ඇයි මරණේ ගාවට මෙයිල මකනවා චුතිසිත පිරිසුදු කරනවා ඒතර කෙලින්ම දිව්‍ය ලෝකේ නේ එතකොට එතනින් චුත වෙන්නේ යන්නකොටම මොකද කරන්නේ චුතිසිත පිරිසුදු කරනවා ආයෙ දිව්‍ය ලෝකේ එහෙනම් ආයෙ හතර අපායවල වැහිලා ඇයි හතර අපායට කවුරුත් නැහැ ඇයි ඔක්කොම චුතිසිත පිරිසුදු කරනවා පිංගුදෙනි සිතක කාලයක්වත් අඩුම තරමේ මැරිලා උපදින්න යන්නේ තප්පරයකින් ප්‍රකොටියෙන් එකක් දැන් ඕක පිරිසුදු කරන්න දහදන්නේ ඒක නිසා පිංගුදෙන ඔය ගිනි ගෙඩි කන්න එපා සාත්‍රුන් වහන්සේ නම් කියලා තියෙන එකම එක දෙයයි මොකද්ද සන්තියාවියෝ මට්ටෝ ඩයිමානේව මත්තකේ සක්කාය දිට්ටි ප්‍රහාණය සතෝ වික්ඛු පරිප්පදී ඔන්න ඕක හොඳට ඔළුවේ තියන්න වැඩ කරා ඒ කියන්නේ හාමුදුරු බණ කියනවා බණ කියනකොට මිනිහෙක් ඇවිල්ලා ඔබට තලිවානවා ගහනවා පොල්ලකින් හොගාලා ඔබට නමුත් ඔබ බණ ටික අහගෙන ඉන්නවා අරකින් බේරෙන්න උත්සාහ කරන්නේ නැහැ මොකද සෝතාපන්න ඵලය ඊට වඩා උතුම් හින්දා බුදුහාඳුරන්ගේ වචනේ එහෙනම් දණ්ඩෙන් පහර කන එකෙක් ඒකෙන් නිදහස් වෙන්න තත් කරන්නේ යම් තේද ඒටත් කලින් සෝතාපන්න වෙන්න කියලා කොණ්ඩෙට ගිනි ඇවිලිච්ච එකේ ඒක නිවා ගන්නත් කලින් මොනවද කරන්න තියෙන්නේ සෝතාපන්න වෙන්න කියලා කියන්නේ එහෙම තමයි ශාස්ත්‍රණ වහන්සේ දේශනා කරලා තියෙන්නේ නමුත් දැන් යන්නේ මොකද්ද සුදුසිත පිරිසුදු කර ගැනීමේ ක්‍රමවේදය ඉතින් ඕවට අහු වෙන්න එපා ධර්මයයි ඔබයි සද්ධර්මයේ ශ්‍රවණය කරන කිසිම කෙනෙක් ඕවට අහු වෙන්න එපා පුළුවන් තරම් උත්සාහ කරන සෝතාපන්න වෙන්න ඒකට අදාළ ධර්මයේ තමයි අපි කතා කරන්නේ ඔබව මාර්ගඵල වලට ඇගෙනියන්න තමයි අපි මේ කතා කරන්නේ. ඔබව මාර්ගඵල වලට අරයන්නේ අපිවත් මාර්ගඵල වලට අරයන ගමන. ඒ උදෙසා තමයි අපි කැප වෙලා ඉන්නේ. ඉතින් මේ සාසනික සේවාව අපි පුළුවන් තරම් උපරිමයෙන් කරනවා. ඔබට දැන් අවස්ථාවක් තියෙනවා ඒ ඉතුරු කොටස කරගන්න ඇවිදින්න. ඒවට අදාළ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා ඔබට උදව් පදව් කරනවා ඒව කරගන්න. ඒක නිසා උත්සාහ කරන්න. වීරිය වඩන්න. මේ මුලාවෙන් අයින් වෙලා කොහොම හරි උත්සාහ කරන්න පිඟුදින මේක ඉවර කරගන්න. මේ අද්දවේදී නැත්තම් එහෙම මොකා වුණත් වැඩක් නැහැ. අද මට කැවිල්ල කිව්වොත් එහෙම ඇමරිකා ජනාධිපතිකම දෙනවා කියලා හරි. අන්න එතකොට තේරෙනවා පිංගුදුනි ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව. ශක්‍ර දේවේන්ද්‍ර পদවිය සිය වතාවක් දෙනවා කිව්වා. ඈ මේ සෝතාපන්න ඵලයේ තරම් ඒක උතුම් නැති බව හොඳාකාරව වැටහෙනවා. ශක්‍ර දෙවියෝ ඇවිල්ලා කිව්වොත් මේ යමන් දිව්‍ය ලෝකෙ මම උඹට ශක්‍ර පද දෙනවා කියලා. අනේපා ඔය ඕක තියාගන්න. මෙන්න මේක තමයි පිඟුදින මේ සද්ධර්මයේ හරය. ඒකයි මම කියන්නේ කවුරුත් තරදිලා යන ගමනක් නෙමෙයි. දිනන්න යන ගමනක්. ඒ නිසා අර සංඥාවෙන් ගන්න එපා ඒක. අනිත් එක යාළුවන්ට කියන්න යන්නත් එපා තමන්ගේ ඩිසිෂන් එකක් ගත්තා නම්. මොකද ඒව දරා ගන්න පුළුවන් පිරිස් නැහැ. කියපු ගමන් මොකද්ද කියන්නේ? හා හරිද? ඔබට නොකිව්වත් තව එකෙක් කියනවා. අනිවාර්යෙන්. ඕකේ ගෑනිට හොර මිනිහෙක් ඇද. ඕක කලකිරලා යන්නේ අර ඔසුපත් නරකාදී වල යන්නේ හිටපු කාලකන්නේ මිනිස්සු අවීතිමා නරකාදී ගත වෙනවා ඔබගේ වචන වලින් ඒක නිසා හොඳම දේ මොකද්ද සද්ද නැතුව තමන් ගමන යන්න සද්ද නැතුව තමන් ගමන යන්න මොකද හේතුව මිනිස්සුන්ගේ ඔළුව වලට සංඥා ඇතුල් වෙලා ඉවරයි ඒ සංඥා විපරීතයි ඒ විපරීත සංඥාවෙන් මිනිස්සු මිදෙන්නේ ඒක නිසා තමයි අද ඔබගේ අම්මගෙන් ඇවිල්ලා ගිහිල්ලා ඉල්ලුවත් එහෙම මට පැවිදිවෙන්න අවසර දෙන්න කියලා. අම්මා හයි. තව සතියක් ඉඳලා බැරිද? තව මාසයක්? තව අවුරුද්දක්? එහෙම තමයි අහන්නේ. ඒතොර අපි දැන් තව අවුරුද්දක් ඉඳලා මං හම්බු කළා දැන් මං මොකද කරන්නේ? යාර බාලගිරි දෝසෙට හෙට එන්න කියනවා. තව අවුරුද්දකින් පස්සේ ගියාම අම්මා මොකද්ද කියන්නේ? තව අවුරුද්දක් ඉන්නකෝ. අර ඔබ ඔබ ලංකාවට ගියාට පස්සේ ආයි මෙහෙට එනකොට අම්මා කියන්නේ මේ තව දවස් දෙකක් ඔබ දික් කරගන්න බැරිද? ඔබ දවස් දෙකක් ඉඳලා යන්නකෝ. ඉතින් ඔබ ඔන්නේ ඇලයින් එකට කතා කරලා දවස් දෙකක් දික් කරගන්න. හොඳ වෙලාවට ඇලයින් වලින් දීලා තියෙන්නේ එක අවස්ථාවයි ෆ්‍රී. නේද? නැත්තම් එහෙම මෙයාලට එන්න හම්බෙන්නේ නැහැ අම්මත් එක්ක. ඒ ඉතින් අම්මගේ හැටි. නමුත් ඉතින් අම්මටත් සෙතක් කරලා Tamanටත් මේක කරගන්න. ඉතින් මේ වැඩ පිළිවෙලේ හෙදෙන්න. මම හැමදෙස්සෙම ඔබට කියන්නේ තියෙන ඔබ නිසා තව කෙනෙක් අපායයි කියලා එහෙම ඔබගේ ගමන නවත්තන්න එපා. අපාය යන්නේ උන්ට අපාය යන්න දෙන්න. දිව්‍ය ලෝක යන්නේ උන්ට දිව්‍ය ලෝක යන්න දෙන්න. ඒක නේද කරන්න තියෙන්නේ. අම්මා තාත්තා අපාය ගියත් කරන්න දෙයක් නැහැ. ඔබේ ගමන ඔබට නවත්තන්න අවශ්‍යතාවයක් නැහැ. අපාය යන ලෝකෙට ආපු උන් අපායයි. දිව්‍ය ලෝක යන ලෝකෙට ආපු උන් දිව්‍ය ලෝකයයි. තමන්ගේ ගමන යන්න. එච්චරයි. තමන්ගේ ගමන යන්න. තමන්ගේ ගමන ගිහිල්ලා මේ වැඩේ කෙලවර කරගන්න. ඔය කවුරු ගැනවත් ආයි හිතන්න දෙයක් නැහැ. කොහොමත් පාරාදීසයට ආවට පස්සේ ඔබව සහ මුලින්ම මේ ලෝකෙන් අයිසොලේට් වෙනවා. මං හිතන්නේ ඒ ගස් කොළන් ටික තමයි ඔබගේ ජීවිතේ අවසන් වෙනකම් ඔබ දකින්නේ. ඒ පාරාදීසයට ආවට පස්සේ එච්චරයි. ආයි බස් ටිකට අරන් කොහේ යන්නද? ඒ ඉන්න වික්ෂු පිරිසට නම් පිංගුදුනි සල්ලි අල්ලන්නේ නැහැ කියලා තැන් වලට එන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි? නිවන් දකින්න සල්ලි ඕන නම් අපි සල්ලි දෙනවා නිවන් දකින්න. සල්ලි ඕන නැති නිසා ඒ වික්ෂුන් වහන්සේලාට සල්ලි වල අවශ්‍යතාවයක් නැහැ. සිව්පසයෙන් සංග්‍රහ කරනවා. දොස්තරලා ඉන්නවා එතන. දොස්තරලා ඉන්නවා ලෑස්ති පිට ඒ අයට අපෝපස්ථාන කරන්න. ප්‍රශ්නයක් වුණොත් මොකක් හරි. ඒ තරමට මේ දේවල් සංවිධානය වෙනවා පිංගුදුනි ලංකාවේ. අනිත් එක හොඳට මතක තියාගන්න පිංගුදුනි එතන ඉන්නවා කීප දෙනෙක් තරුණ පිරිස් මහාන වෙන්න දැඩි කැමැත්තක ඉන්න. නමුත් මේ දේවල් වල යම්කිසි ස්ථාවරත්වයක් ගොඩ නැගුණාම මහාන වෙනවා කියලා හිතාගෙන. ඒ කියන්නේ මේ දේවල් කියන්නේ ඔය ඉදිකිරීම් කටයුතු වල. එහෙනම් මහාන වෙන්න පළමු අඩිය තියෙන හැම කෙනෙක්ම ඒ උත්මයෙන්ට ණයයි. මොකද ඔබ වෙනුවෙන් තමයි ඒ අයගේ නිවන පොඩ්ඩක් කල් දාලා. හැබැයි නිවන කල් දැම්ම කියලා එයාගේ ප්‍රතිපත්ති වල වෙනසක් නැහැ. ඒ ප්‍රතිපත්ති වල ඉන්නවා. නමුත් එයා එහෙම කළා තියෙනවා මොකද? ඔබ වෙනුවෙන් ඒ ආරාම ඉදිකිරීම කටයුතු කරන්න. නැත්තම් එහෙම ඒක කවුරු හරි පින්වතුනි කර තියාගෙන ඉන්න ඕනේ. මොකද? ඔබ එතනට ගිහලා ඔබට ඕවා බලලා කරන්න බෑ. ඔබට ගල්ලා දින්න අවශ්‍යතාවයක් තියන්නේ නැහැ එතන. ඔබට තියෙන්නේ ඔබගේ වැඩේ කරගන්න. කන්න ටිකත් ළඟට දෙනවා. වතුර ඔක්කොම ඒවා සියල්ල හදලා දීලා තියෙන්නේ. පින්වතුනි ඇටච් ටොයිලට්ස් පවා හදනවා. එහෙම කරන්නේ ඔබට කිසිම අපහසුතාවයකින් තොරව මේක කරගන්න. කිසිම අපහසුතාවයකින් තොරව මේක කරගන්න. ආයි කාන්තාව මහණුන් වුණාට පස්සේ ඒ උත්තමයන්ට රාත්‍රියේ වැසිකිළියට යන්න වුණොත් එහෙම ටෝච් ගහගෙන යන්න ටෝච් එකක් ළඟ තියාගන්න අවශ්‍යතාවයක් නැහැ එතකොට. තුන් සිවුරයි පාත්‍රයයි විතරයි. එන කිසිම දෙයක අවශ්‍යතාවයක් නැහැ. තුන් සිවුරයි පාත්‍රයයි. අවශ්‍යතාවය තමන්ට දැනුණොත් ඒ අවශ්‍යතාවයේ ඒ කුළුපග දායක දායිකාව හැමතිස්සෙම මෙතන වාසය කරනවා. ඒ අයට කියන්න තමයි තියෙන්නේ. මොනව හරි අවශ්‍ය දෙයක් වුණොත්. එතකොට ඒ අය ඒකට අදාළ කරුණු සියල්ල සම්පාදනය කරනවා. එහෙනම් ආයේ ඔබට කිසිම අවශ්‍යතාවයකින් තොරව මේ කටයුතු කරගන්න පුළුවන්. මදුරු දැල පවා ඔක්කොම තියෙනවා. ඔබට එළිය භාවනා කරන්න වෙනම තැනක්වත් නිර්මාණය කරන්න අපි හිතාගෙන ඉන්නවා. ඒ තැන නිර්මාණය කළා ඔබ භාවනාවට ඉඳගත්තට පස්සේ උණින් දැල වැටෙනවා. උණින් දැල වැන්නාම ආයි මදුරුවන්ට ඒකට අතුල් වෙන්න බැරි වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කරලා ඔබට පූජා කරන ඔය දේ මක් කරගන්නද? නිවන් දකින්න. ඒකට අදාළ ගුරුහරු කණුත් ඔක්කොම දෙනවා. එහෙනම් දැන් වීරයවන්තයන්ට අවස්ථාව තියෙනවා. වීරයවල මේක කරගන්න. හරක් ගොඩේ ඉඳලා උඹෑ කිය කී මැරෙනවද? සිංහය ගොඩේ ඉඳගෙන ගර්ජනා කරගෙන මැරෙනවද කියන එක තීරණය කරන්න ඕනේ ඔබ. මේ ගමනට යන හැම කෙනත් එක්කම අපි නිරන්තරයෙන් වැඳී සිටිනවා. ඒ අයට ඕන වෙලාවක පුළුවන් මාත් එක්ක කතා බහ කරන්න. උදේ වරුවක ඕනනම් ඇවිල්ලා මාව මුණ ගැහෙන්නත් පුළුවන්. මුණ ගැහිලා ඒ අදාළ ධර්ම කරුණු තියෙනවා නම් ඒවා කතා කරලා ඒවා විසඳ ගන්න පුළුවන්. මේ ගමනට සූදානම් පිරිස්. හොඳයි තේරුණා නේද? දැන් තමාර කරමු. අර මාත්මයට කියන්න. ඒව බාධා කරගන්න එපා කියලා සහ සමා වෙන්න කියන්න අවසරයක් නැතුව. ගැන අපි කතා කළාට. හොඳයි. එහෙමනම් පින්වතුනි, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. සාස්ත්‍රුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පවත්වලා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මය මේ පින්ෙන් පෝෂණය වන්නා වූ පින්ද සතුට වන්නා වූ මේ උත්තම පිරිස සිහිපත් කරලා එයට වීසුල පතුරුලා හරිමු. පළමු කොටම සිහිපත් කරගන්න පින්වතුනි, මේ ත්‍රිපිටකය අපේ අතරපත් වෙනකල් මේ මුඛ පරම්පරාවෙන් අරගෙන ආපු උත්තමයන්ගේ ඉඳලා ත්‍රිපිටකයේ මාතලේ අරුලෙන් විහාරයේදී ගන්තාරුඩ කරපු මොහොතේ ඉඳලා පණමින් ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන අද අපේ අතරපත් කරගන්නකල් අප කැප වෙලා කටයුතු කළා වූ ඒ සියලුම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ සිව්වනක් පිරිසව සිහිපත් කරගෙන ඔබසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මිය කුදල සම්බාර ධර්මිය ඒ උත්තමයේ උදෙසා විහිදුවල පතුරුල හරින් නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තම පිරිස නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ඒ උත්තමයන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේ සද්ධර්ම කාය දරාගෙන මුළු ලෝකයේ පුරා මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කරන්නා වූ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන උත්තම උත්තමාවියන් පිරිස මෙහි වෙලාවේ තීපත් කරගන්න. ඒ වගේම පින්වතුනි මේ උත්තම උත්තමාවියන් වටේ ඉඳගෙන මේ සද්ධර්ම ප්‍රචාරයට උදෙසා අපකැප වෙලා කටයුතු කරන්නා වූ ඒ ගිහි පිරිස තීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුතුන සම්බාර ධර්මයේ ආ විශේෂ විහිදුවල පතුරුල හරින් මේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ සිළු දෙනාටම මේ අද්භවය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදී ඒ වගේම පින්වතුනි ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලා වස්තිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මය කුසල සම්බාර ධර්මය එයයි විශේෂ විහිදුවල පතුරුල හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා අවසානයේදී බලාපොරොත්තු වන අවබෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට දීපත් කරගන්න තම තමන් නමින් ජාමාත්‍රගත වන්නේ ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාතියෝ හිත මිත්‍රාදී ඒ සියලු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පින්වදින මේ අද්භවයේ විතරක් නෙමෙයි තුරුණ තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඥාතිය ගුරුවරු හිත මිත්‍රාදීන් වෙච්ච ඒ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයයි විශේෂ විහිදුවල පතුරුල හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් එයයි යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවනම් ඒ ගතමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සරි සීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොත කර සිහිපත් කරගන්න මේ කල්පණුව එකක් ඇතුළත තමන් විසින් අවඩසාදානට ලක් කරලා තමන් කිරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිල්ලාද ඔබව මරනවා කපනවා කොටනවා කියාගෙන මනුස්ස බේසයෙන් හෝ අමනුස්ස බේසයෙන් හෝ සත්ත්ව බේසයෙන් හෝ ඇවිදilla මේ ආර්ය ගමනට බාධා පමුණුවනවා නම් ඒ වගේම ලෞකික ජීවිතයට බාධා පමුණුවනවා නම් ඒ සිල් දෙනා මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔපිසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යයි විසින් විහිදුවල පතුරුල හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් එයයි ඒ අභව ස්ථානයෙන් අතමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සරි සීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උදින මොහොත කර සිහිපත් කරගන්න අද ඔබ ජීවතුන් අතර ඉන්නා පිරිස විශේෂයෙන්ම පිඟුතුනි මේ සද්ධර්ම ප්‍රචාරයේලා තමන් විසින් වේද මහන්සින් හරිහම්බ කරගත ධනෙන් කොටසක් වැය කළා ඒ ත්‍රිපිටක පූජාවන් පැවැත්වීම උදෙසා. ඒ වගේම පිඟුතුනි ඒ CD පට බෙදා හැරීම සඳහා සහ ඒ පෙන් රේඩියෝ පූජා සඳහා විවිධ ආකාරයෙන් අප කැප වෙලා කටයුතු කරන්නා වූ ඒ උත්තම පිරිස සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුතල සම්බාර ධර්මයේ යැයි විශේෂ විහිදුවල පතුරුල හරින්න. ඒ වගේම පිඟුතුනි මොහොතකට සිහිපත් කරගන්න තමන්ගේ ජීවතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් ඒ සීල දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යැයි විශේෂ විහිදුවල පතුරුල හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇයට යම් කිසි ගහ පුල පත්‍ර දෝසාන්ද කාර තිනවන නම් ඒ සීල දෝසාන්ද කාරෙන් ගසා දූරීම් භූත වේවා යක්ෂ පෙත විසාජ මලගල කුම්බා නදී වල මිනියව දෝසාන්ද කාර තිනවන නම් ඒ සීල දෝසාන්ද කාරෙන් ගසා දූරීම් භූත වේවා යස්වා කටවා හෝවා ඕල් දේව සංඛා දෝසාන්ද කාර තිනවන නම් ඒ සීල දෝසාන්ද කාරණු ගසා දූරීම් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාධනෙ තුලදී මජරාමන සංඛ්‍යාතන වෙනින් සරි සිම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරන දව මේ ස්ථානට ඇවිදilla මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තරකිනුනා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල ලබන්නේ නැති එහෙනම් ඒ ආහාර පාන සකස් මෙලා එදා ඈත අතීතයේ ඉඳලා වැවමුණු සකස් කරලා ඇලවේලි සකස් කරලා ගුඹුරු වපුරල ගොයන් කපලා පාගලා අද ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල කරගන්නකම් අප කැප වෙලා කටයුතු කළා වූ සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයයි විශේෂ විහිදුවල පතුරුල හරින් මේ පින් විහිදී පැතිරී යාමෙන් එයයි යම් කිසි අභව ස්ථානයේ හිනුනන් ගේ අතමි දේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කෙලේ යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගතුනි මොහොතකට සිහිපත් කරගන්න. අදෝ මේ සඳහයල සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මැසිමදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙන මේ ස්ථාන භූමි ගොඩනැගීමේ නිසා එමනම් මේ ස්ථාන භූමියේ මුල් පදිංචි කරුවන් ඇතුළු මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථාන කියලා මැදල කරන සකස් කළා වූ සීලම් පිණි සිහිපත් කරමු විසිරස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ආවිෂේ විහිදල පතරලා හරින්නේ පිං විහිදී පැතරී යාමෙන් ඒ යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවනම් ඒ ගත මෙදේවා අජරාමන සංඝතන විනින්සන් සීම ලබත්වා කියලා සාදු කියලා එයාටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිං උදිරි මොහොතකට සිහිපත් කරගන්න. අද බොහෝ දුර බැහැර ඉඳලා මේ ස්ථානෙට එන්නේ නැති මම්ම ආවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා ඒ වගේම යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන් කම ලැබුණේ. ඒ වගේම මේ ධර්ම දේශනාව සජීවීව ලෝකිනේ ඕනම කෙනෙකුට දේශනා කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම පිං උදිරි මේ ධර්ම දේශනාවන් පරිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. මේ සීල දෙනා මේ සීල දේවල් උදා වෙලා තියෙන්නේ විද්‍යාක්ෂම වශයෙන් සම්බන්ධ පිරිසක් සහ ඒ අයගේ අන්තිවාදික පිරිසක් විසින් මේ ලෝකෙට දායාද කරපු දේවල් නිසා. එවනම් මේ දේවල් ලෝකෙට දායාද කළා වූ ඒ උත්තම පිරිස දීපත් කරන ඔබ විසිරස් කරගත් ආ වූ සීලෙන් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ විශේෂ විහිදල පතුල්ලරින් මේ පිං විහිදී පැතිර යාමෙන් ඒ ආත්ම කිසබ්බ විශ්වාසණී කිරුණෙන් ගත මේ දේවා අදිරාමර සංඛේත නිවිනින් සරණ සීම ලබත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. එහෙමනම් පිං උතුණි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කිරීමෙන් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සාත්‍රුන් මහන්සිය උදෙසා බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිදු කිරීමෙන් කරගත්තා වූ අප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.